ඒ ලෝක යන දැනීම ඇති වෙනවා කියලා තියෙනවා. ඒ වගේමයි නහය නිසා, දිව නිසා, කය නිසා, සිත නිසා ලෝකේ ලෝක යන හැඟීම ඇති වෙනවා කියලා තියෙනවා. ඉතින් මෙන්නේ ලෝකයට යම් කිසි කෙනෙක් ආйти වෙනවාද, එයා ලෝකෝත්තර භාවයට නිවි ආйти වෙන්නේ ලෝකයටයි. එහෙමනම් මේ ඇස මොකද්ද, කන මොකද්ද, නාසය මොකද්ද කියලා දැනගන්න දේ මොනතරම් වැදගත්ද කියන කාරණාව සතගතන් වහන්සේගෙන් මේ කීප දෙවෙන් අපිට තවදුරටත් පේනවා. ඒ නිසා තමයි අපි මේ මාතෘකාවම කතා කරන්නේ. ඒම ප්‍රමාණවත් නිසා, ඒම ඇති. ඒ නිසා එහෙමනම් අදත් කතා කරන්නේ ඒකමයි. ඒකට ලැබුච්ච නොයෙකුත් අදහස් සහ ඒ දේවල් අපි කතා කරලා තිනවා. වැදගත්ම දේශනාවන්වලට සම්බන්ධින් ලැබිලා තිනවා. ඒ නිසා දැන් මේක අපි අවදාපි පදු පුළුවන් නම් ක්ලියර් කරලා එක තැනකට එමු. පුළුවන් නම් අන්තිමට අපි කොංගම අදහස් වල ගෞරවය ඇත එක තැනකට එමු. එහෙනම් මේක මෙහෙමයි නේද කියලා අපි සමූහිකව තීරණයකට වගේ ඒක එහෙම කරන්න අවශ්‍ය නැහැ ධර්මයේ සාමාන්‍යයෙන්. නමුත් අපිට පුළුවන් ද කියලා නිකන් බලමු. නෝනක් කමකුත් නැහැ. සාමාන්‍ය ධර්මයේ දෙකින් එක වෙන වෙනම තේරුම් ගන්න. නමුත් ඉතින් නිකන් බලමු මේක මෙහෙම නේද කියලා තේරුමකටත් එන්න පුළුවන්. දැන් අපි ඇත්තටම කතා වුණේ මේ සලායතන පිළිබඳව අපේ අවබෝධය. ඇත්තටම අවබෝධයකට එහෙම ඇති වැදගත්කම තමයි අදවත් මාත්‍යත් කිව්වේ. අපි මේ ලෝකේ කියලා හදාගන්නේ තමන් විසින්ම හදාගන්න ලෝකයක් කියන හැමෝටම. ඒ කියන්නේ මගේ ලෝකේ නෙවෙයි මගේ ගාව ඉන්න, ඒ කියන්නේ තමන් එක්ක ඉපදිච්ච නියුණු සහෝදරයට එක වගේම ආයිඩෙන්ටිකල් ට්වින්ස් කිව්වොත් එයාට තියෙන එයාගේ ලෝකයක්. පිටින් පේන දෙන්නම එක වගේ. නමුත් තම තමන්ගේ ලෝක දිහා බැලුවොත් ඒ තම තමන්ගේ ලෝක සම්පූර්ණයෙන්ම එකිනෙකාට වෙනස්. ඒකට හේතුව තමයි අපි කොහොම හිතුවත් මේ බාහිරේ තියෙන දේෙන් තමයි අපේ ලෝකය හැදෙන්නේ කියලා. බාහිරෙන් තියෙන දේ උපයෝගී වෙනවා තමයි. නමුත් මූලික වශයෙන්ම තමන්ගේ ලෝකය හදාගන්න තමන්ගේ සිතෙහි ඇති සිතේ ගති ටිකක් තමයි අපිට මේ ලෝකය හදලා දෙන්නේ. ඒ කියන්නේ කෙනෙකුට විඳ සුඛ වින්දනයක් කියන දේ, ඒක හොඳ දෙයක් කියලා කියන දෙයක් තව කෙනෙකුට ඒක හොඳ නැති දෙයක් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි කෑමක් ගත්තොත් කරවිල වගේ දෙයක් ගත්තොත් කෙනෙකුට බොහොම රසවත් කෑමක් වෙන්න පුළුවන් කරවිල කියන එක. නමුත් තව කෙනෙකුට ඒක රස නැති එයා පිළිකුල් කරන ඉවත දමන දෙයක්. ඒ කියන්නේ ඒක ඒකත් සමග ගැටෙන අරමුණක් කියන කවිල කියන අරමුණ ගැටෙන අරමුණක් බවට පත් වෙන්න පුළුවන්. ඒ ඔක්කොම වෙන්නේ තමාගේ කැමැත්ත අකමැත්ත කියන දෙක අනුව. තමාගේ අකමැත්ත කැමැත්ත කියන දේ හැදෙන්නේ කොහොමද කියන එකත් ඇත්තටම බලන්න වටිනවා. කැමැත්ත අකමැත්ත විතරක් නෙවෙයි තමාගේ සංඥා, තමාගේ ලබන වේදනා, ඒ වේදනාවට දෙන ආගයන්, ඒ සියලුම දේවල් එකතු වෙලා තමයි අපි අපිට ලෝකයක්, අපි කැමති දේවල්, අකමැති දේවල්, හොඳ දේවල්, නරක දේවල් කියලා ධර්මය වුණා. සමහර ධර්මයට කැමති, සමහර ධර්මයට අකමැති. ඉතින් ඒ විදිහට තම තමන්ගේ සිතුවිලි රාශියකට තමයි රැවටිලා අපේ ලෝකය අපි හදාගන්නේ. හැම වෙලාවෙම අපි යම් කිසි ආකාරයකින් අපේ ආයතන හරහා ගන්න අරමුණු බාහිරෙන් තියනවා කියලා හිතලා ඒ බාහිර දේවල් වලට අගයක් දෙන්නේ අපේම තියෙන අවිද්‍යාව නිසා. මොකද හොඳටම තේරෙනවා මේක අපේ මනසම හදලා දෙන, අපේ පරණ ආශ්‍රව නැත්තම් පරණ පුරුදුම අපිට හදලා දෙන විදිහට අපි දේවල් දිහා බලන්න යෑම නිසාම අපිට මේ අවුල් විවුල් තත්ත්වෙට අපේ මනස පත් වෙලා තියෙනවා. ඉතින් අපි ලෝකේ හදාගන්නේ මේ විදිහටයි. අන්තිමට බලනකොට කොච්චර බාහිර කියලා දෙයක් තිබ්බත් ඒ දේවල් ස්පර්ශ වීම හරහා එන චෛතසික ටිකක්, එහෙමත් නැත්නම් සිතුවිලි ටික තමයි අපි නොයෙකුත් විදිහට මතිමතාන්තර හදගෙන මඤ්ඤණා කරන්නේ, එහෙමත් නැත්නම් ප්‍රපංච හදන්නේ. ඔක්කොම ඒ ස්පර්ශය ගෙනත් දෙන වේදනා, සංඥා, සංඛාර කියන ටික තමයි අපි බැඳිලා හරි නැත්නම් විරුද්ධ වෙලා හරි තියෙන්නේ. එහෙම නැත්නම් උපේක්ෂාවෙන් බලලා තින්නේ ඒ දේ ඒ විදිහටමයි. තමන්ගේම සිතුවිලි දිහා තමයි බලලා තියෙන්නේ. නමුත් අපි ප්‍රොද්දයක් ඉර තියෙන්නේ බාහිරෙන්ම තමයි මේ දේ ලැබෙන්නේ කියලා තීරණයකට ඇවිල්ලා බාහිරයට යොමු වෙන ගතියක් තියෙනවා. ඉතින් ඒක තමයි මම හිතන්නේ අපිට පොඩ්ඩක් විස්තර කරගෙන තවදුරටත් ඉස්සරහට බලන්න තියෙන්නේ කියලා හිතුවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සිද්ධාර්ථම. මුලින්ම මම සිද්ධාර්ථම නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. මම දලොත් මාත්මයටත් කියන්නත් වෙනවා. තවත් අපි හැම කෙනාම ඇත්තම මේ ශරීරය දරාගෙන ඉන්නවා නම් අපි විශේෂයෙන්ම මේ රෝග තත්ත්වයක පැමිණෙනවා. අය මොකද අපි ඉපදුනොත් ඉපදෙන්නේ මේ ලෝකෙට මේ කය ජීවිතය ඊළඟට ජරාව මරණය උරුම කරගෙන ඉඳලා අපි මේ මම හැම කෙනාටම සුබපතනවා මිනිස්සු වෙලා දේවා කියලා. ග්‍රාන්ත මාත්මයා ආරම්භයක් ලබා දුන්නා. දල මාත්මයා යෝජනා කරපු මාස්තුකාව පිළිබඳව ඇත්තෙම මම මටත් සඳහන් කරන්න තියෙන්නේ ලෝකය කියලා අපි හදාගෙන හිටියට අපි ලෝකයේ කළ ජයන්තමන්ත කිව්වගේ අපි හැම දෙයක්ම දැනගන්න ස්පර්ශය තුළින් අර කලින් කටි සාකච්ඡා කළා. අර තාපි පස්සපච්චය කියලා අපි මාතෘකාවක් ගැන ටික වෙලා කතා කළා. ඒකෙදී අපි දෙනවා මේ ලෝකයේ අපි දැනගන්නේ ස්පර්ශය තුළින් කියලා. එනම් ස්පර්ශය ඇති වෙන්නේ මේ සලායතන උදව් කරගෙනමයි ස්පර්ශය ඇති වෙන්නේ. ස්පර්ශය තුළින්මයි අපි දෙයක් දැනගන්නේ. එතකොට මේ ඇස කන නාසය ශරීරයේ මනස කියන ආයතන වලින් මයි අපි ලෝකයේ සමග සම්බන්ධ වෙන්නේ. අපි සම්මුති වශයෙන් මේ ලෝකය කියලා හිතාගත්තත් අපි ඒක ජානමත් සංකලා වගේ අපි එක එකනාගේ ලෝක වෙනස්. එතකොට අපේ සලායතන තුලින් ඇති වෙන ස්පර්ශය තුල තමයි අපි ලෝකය හඳුනාගන්නේ. මේ ඇස තුලින් අපි හඳුනා ගන්නවා අපි යමක් දකින රූප ලෝකය, ඊළඟට කනෙන් අපි දැනගන්න ශබ්ද ලෝකය, රස ලෝකය, මේ ඊළඟට ගන්ධ සුවඳ ලෝකේ, ස්පර්ශ ලෝකේ, ඊළඟ ධම්ම ලෝකේ කියලා මේ ලෝකවල හදාගන්නේ අපි මේ සලායතන තුලින්මයි. ඉතින් ඒ ගැන අපිට සාකච්ඡා කරන්න පුළුවන් ඉදිරියට. මම ප්‍රශ්නයක් වශයෙන් යොමු කරන්න කැමතියි. මම පද්මසිරි මහත්මයාට මුලින් යොමු වෙන්නම්. ඔබතුමා අපිට පැහැදිලි කරලා දෙන්න අපි මේ ලෝකී කියලා එහෙමනම් අපි මේ අපි ඉපදෙන්නේ තියෙන ලෝකයකටද, ඊළඟට අපි මේ අපි මේකෙන් මේ දිහින් අපි යන්නේ තවත් මේ අපි තියෙන ලෝකයක් දාලා යනවද, නැත්නම් අපි එන්නේ තියෙන ලෝකයකට තියෙන ලෝකයක් දාලාද අපි යන්නේ කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න කියලා මම පර්ණසිරි මහත්මයාට වෙන්නම්. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සියලු දෙනාටම ආදිමත් ඉදිරිපත් කරපු ප්‍රශ්නයට අනුව එක සරල මුලින් කියන පැහැදිලි කරන්න උත්සාහ කරනවා නම් කියන්න පුළුවන් නෑ අපි මේ පද්දවා ගන්න සලායතන තුලින් මේ පෙර අවිද්‍යා කර්ම ගන්නා ප්‍රත්‍යයෙන් අපිට ලැබෙන ආයතන විසින් අපිට නිර්මාණය කරලා දෙන ලෝකයක්. ඒක තමයි අපි මේ ලෝකය කියලා බාර අරගෙන කටයුතු කරන බවක් තියෙන්නේ. ඉතින් ඒකත් මේ සලායතන නිසා තමයි අපි මේ සලායතන කියන්නේ මොනවද කියලා නිවැරදිව තේරුම් ගන්න උත්සාහයක් දරුවොත් මේ සලායතන වලින් කරන මේ කාර්ය නිවැරදිව තේරුම් ගැනීම තුළින් මේ ඒ ආයතන තුළින් නිර්මාණය කරලා දෙන ලෝකයෙන් අපිට ඉවත් වෙන්න පුළුවන්. මම හිතන්නේ ඒ කාරණේ වෙනුවෙන් අපි මේ උත්සාහය ඒක පැහැදිලි කරගන්නයි අපි උත්සාහ කරන්නේ. තෙරුවන් සරණයි. හොඳයි. අපි පහුගිය දවස්වල කතා කරපු මාතෘකාව කුමක්ද කියනවා නම් මොකද්ද මේ ඇහැ කියන කතාව? මොකද්ද මේ චක්කු කියන්නේ කියලා. මොකද ඒක සූත්‍ර පිටකේ දැන් කීපයක දැන් දෙකකට විතර දෙආකාරයක විතර පැහැදිලි කරලා තියෙනවා කියලා දැක්ක නිසා ඒ අනුව අපිට අපි අඳන් කියලා කියමු. මාංකඩල සුදර්ශන ස්වාමීන් වහන්සේ බොහොම හොඳින් පැහැදිලි කරලා දුන්නා රූපේ කියන්නේ කුමක්ද කියලා. අපි ඒක නැහැව රතා කරා සාකච්ඡා කරා. ඊට පස්සෙ මතුන තවත් ප්‍රශ්න. ඒ අනුව අපි පසු කිසි කුලාදා දීගණ සුගතවන් ස්වාමීන් වහන්සේ සමඟ සාකච්ඡා කළා. ඒව ඔක්කොම ග්‍රේඩ් එකේ ඊයේ දැම්මම එකතු කරලා දෙකම එකට දැම්මා. ඉතින් අහපු කට්ටියට ප්‍රතිලාභයක් තියෙන්නේ නැති. අදත් යනවා එක්කම් තියට අහන්න පුළුවන්. මේ ඉතින් ඒ කාරණා ඉක්මතු කරගෙන අද කතා කරමු. එතනට ඇවිල්ලා කුමක්ද මේ ඇහැ යනුවෙන් මම දැකලා තියෙන මෙතන මේක අපි අද කතා කරන්නේ. මොකද මේ සාකච්ඡාවට පමණක් එන කීප දෙනෙකුත් ඉන්නවා. ඒ අයටත් පාසුවක් වෙන්න. අපි හැමදාම කතා කරන මේ ඇහැ කියලා අපි කුමක්ද තේරුම් ගත යුතු වන්නේ? පැහැදිලි කියනවා නම් ඒක මේ පෙර කරපු කර්මයන් නිසා මේ පෙර භවයේ කරපු කර්ම ප්‍රතිඵල හැටියට ලැබෙන ඇහැක්ද? අපි හිම දන්නවනේ සමහර අය ඉපදෙනකොටම අන්ධලා ඉපදෙනවා, සමහර අය ඉපදිලා ටික කාලකින් අන්ධ වෙනවා, සමහර අය දිගටම ස්පේන හොඳට. ඒතර මේක පෙර ජාති සාමක සම්බන්ධයකුත් තියනවාද මේ ඇහැ කියන දෙයට? එහෙම නැත්නම් මේ ඇහැ කියන්නේ මේ මේ මේ මොහොතේ ඇතිවීම නැතිවීම කොතන දෙයක්ද? මෙන්න මේ කාරණාව ගැන සාකච්ඡා ගොඩක් වෙලා තිනවා. අද පුළුවන් නම් එකතැනකට එන්න බලමු. එකක් හරිද එකක් වැරදිද? එවනම් බුදුහාමුදුරන්ට එක මොහොතක වැරදුනාද අනිත් මොහොතේ හරි හරිදස්වාද ඒක. එහෙම නැත්නම් එහෙම වෙන විදිහක් නැහැ නේ. එහෙම නැත්නම් කොහොමද මේක තීරණ ගන්න ඕනේ කියන කාරණාව. ඒක තමයි කතා කරන්න කල්පනා කරන්න. ඒ නිසා ඒ ඔස්සේ සාකච්ඡාව ගෙනියන්න ඕන කරත් තීරණ ගන්න. අතරන් තරන් දැල්වමත් නේ. හොඳයි එහෙනම් අපි එහෙනම් අපි සලායතන ගැන කතා කරනවා නම් ඇත්තෙම මම තීරණ අරන්නේ දින් ඉන්න විදිහට ඇස ගැන විතර කතා කරනවා නම් ඇස ඇත්තම හස්සගත්තේ අවිද්‍යා සංහා කර්ම නිසා තමයි මේ ඇස කියන ආයතනය ඇතුනේ. පෙර කරපු කර්ම නිසා පෙර කරපු තිබුණ අවිද්‍යාව සංහාවක් නිසා මේ ඇස කියන ඒ හටගත්තා ඒ හටගත්ත ඇස තුලින් අපි ඇස උපකාර කරගෙන ඒ ඇස පණවන්න පුළුවන් වෙන්නේ ඇස වශයෙන්ම රූපයක් නැත්නම් පමණයි. ඇස පණම් කරන මේ කර්ම නිසා ඇති වෙන ඇස නිසා අපිට දැකීමක් කියලා ඇති වෙනවා. ඒ විදිහට මම තේරුම් අරන් ඉන්නේ. එතකොට ඇසක් කියලා කිවි මෙතන දැන් කර්ම නිසා ඇති වෙන මේ චක්කු ප්‍රසාදය කියලා එකක් තියෙනවා. චක්කු ප්‍රසාදය නිසා කර්ම නිසා ඇති වුණා. ඒකේ තියෙන හැකියාව තමයි විපාක වශයෙන් අපිට රූපයක් දැකීමක් ඇති වෙනවා. විපාක වශයෙන් ඒ කර්මයේ විපාකය වශයෙන් දැකීමක් ඇති වෙනවා. එතකොට ඒ දැකීම ඇති වෙන මොහොතේ තමයි ආයතනයක් හටගන්නේ කියලා මම තේරුම් අරන් ඉන්නේ. මොකද ආයතනේ කියලා කියන්නේ යමක් ආයතනේ කියලා කි තේරුම් අරන් ඉන්නේ යමක් කරන දැනක් යමක් යම් ආයතනයකින් යම් කිසි උපකරණ ටිකක් යොදාගෙන සේවයක ටිකක් ඇදිලා මේ යමක් කරන දැනක තමයි ආයතනයක් කියලා අපි අඳන් කරන්නේ. එහෙම නැත්නම් ඇහැ කියන එකත් මේ හැදිලා තියෙනවා යම් කිසි මේ උපකරණ වලින්. ඒ කියන්නේ ආපෝ තේජ වායු පඨවි කියන සතරමාහු ධාතුන්ගෙන් හැදිලා තියෙනවා. එතකොට මේකෙන් කරන ක්‍රියාව තමයි මේ දැක්ම දැකීම කියන එක ඇති කිරීම. එතකොට එහෙමනම් මේ ආචක් ආයතනයක් කියලා ඒක ආයතනයක් වෙන්න නම් එහෙමනම් ඒකට රූපයක් ඇතෙන්න ඕන, යම් කිසි ක්‍රියාවක් කරන්න ඕනේ. එහෙනම් මේ ආයතන ඇති වෙන්නේ ඒ ක්‍රියාව කරන වෙලාවෙදී, ඒ කාර්යය කරන වෙලාවෙදී. එතකොට එහෙමනම් අපි දැනගන්න ඕන මේක ඒක යථාර්ථය නොදැක මේක වෙන සිදුවීම නොදැකීම නොදැක හරියට අපි යථාර්ථය නොදැකීම නිසා අපි නැවතත් නව කර්ම ඇති කරගෙන ඊළඟට මේ ආයතන තවත් දුරට ඇහක් තවත් ඉදිරියටත් ඇති කරනවා කියන සිදුවීම සිදු වෙනවා. එතකොට ඒ විදිහ තමයි අපි එහෙමනම් මේක දැන් සාකච්ඡාවට ඉදිරියට ගෙන ආයේත්තේ. මම එහෙමනම් නැවතත් මම ජයන්ත මහත්තයාට යොමු වෙනනම් ඒ අනුව පොඩක් අවුලට මේක පොඩක් පැහැදිලි කර දෙන්න. එතකොට අපිට සාකච්ඡාව අනිත් අය සාභය කරගෙන මේ අනුව සාකච්ඡාව ගෙන ගන්න පුළුවන්. මම ජයන්ත මහත්තයාට එමතු යොමු වෙනනම් දෙවන සර්ණයි. දරුවන් සර්ණා අද මාත් නැහැ. මම හිතන්නේ ඔබතුමා ඉතාමත් හොඳට ඒක විස්තර කළා. ඔව් අපි දැන් රූප ගැන කතා කරා කියලා දබස් මාත්‍ය සඳහන් කරා. එතකොට අපි සාමාන්‍ය විස්තර වශයෙන් කතා කරනකොට රූප ගැන කතා කරන අවස්ථාවේදී අපි කතා කරනවා මේ කර්මජ රූප කියලා කොටස. ඒ වගේම ඍතුජ රූප, ආහාරජ රූප ආදී වශයෙන් කොටස් කීපයක් ගැන කතා කරනවා. එතකොට මේ ඇහැ කියලා කියන්නේ මුලින්ම අපි දැනගන්න ඕනේ මේ අපි කණ්ණාඩියෙන් දකින්නේ ඇහැ නෙවෙයි කියන එක. දැන් කෙනෙක් තමන්ගේ කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා අපි හිතමු කබ තියනවාද කියලා බලනවා කියලා. ඒ කබ තියනවාද කියලා බලනකොට අපි යම්කිසි ඒරියා එකක් එමත් නැත්නම් යම්කිසි මේ ඒ ප්‍රතිබිම්බයේ කොටසක් ගැන මනස යොමු කරලා එතන පිරිසිදුද අපිරිසිදුද කියලා බලනවා. නමුත් එතෙන්දී අපිට පේනවා කළු පාට බෝලයක්. එතකොට සුදු අපි කියන සුදු ඉංග්‍රියාව, කළු ඉංග්‍රියාව ආදී වශයෙන් අපි එක එක නම් වලින් ඒ කොටස් හඳුන්වනවා. ඒ වගේම අපිට හැඟීමක් තියෙනවා ඒ අපි දකින්නේ ඇහැයි කියලා. එතකොට මේ ධර්මයේ අනුව ධර්මයේ ගැඹුරින් හදාරනවා නම් අපිට හොඳට තේරෙනවා ඇහැ කියන එක දකින්න විදිහක් නැහැ කියලා. ඇහැ කියන එක දකින්න විදියක් නැහැ කියලා කියන්නේ ආරි මාත්මයා කිව්වා වගේ. ඇහැ කියලා කියන්නේ දැකීමේ තියෙන හැකියාවට, දැකීමට ඇති හැකියාව. එමත් නැත්නම් අපි ඒකට කියනවා ප්‍රසාද රූපේ කියලා. ප්‍රසාද රූපේ කියලා කියන්නේ මහා භූත හතර, පඨවි ආපෝ තේජෝ වායෝ කියලා මේ අහුරගෙන ඉන්න තැන. ඒ කියන්නේ මේ අවකාශය අහුරගෙන පඨවි ආපෝ තේජෝ වර්ණ ගන්ධ රස ඕජා කියන ඒ අට ගත්තාම අපි ඒවට කියන ශුද්ධාෂ්ටක කියලා. ඒකෙන් තමයි මේ හැම භෞතික දෙයක්ම හැදිලා තියෙන මූලිකම පදාර්ථයක කොටස තමයි මේ අට. ඒක බෙදන්න බෑ. කොතනක හරි පඨවි තියෙනවා නම් ආපෝ වායෝ තේජෝ වර්ණ ගන්ධ රස ඕජා කියන ඊටු හතම තියෙනවා. ඒ වගේම කොතනක හරි ආපෝ තියෙනවා නම් ඒත් ඊටු හතම තියෙනවා. ඒ විදිහට ඒවට කියන බෙදන්න බැරි රූප කොටස් කියලා. ඒකට අපි කියනවා අවිනිබ්බෝග කියලා. ඒක බෙදන්න බැරි හින්දා ඒ පාලියෙන් ඒ විදිහට හඳුන්වනවා. එතකොට දැන් ඇහැ කියලා කියනකොට දැන් මෙතෙක් කල් අපි හිතාගෙන හිටියා නම් අපේ ඇහැ කියන්නේ මේ ඇස් පිල්ලමෙන් වෙහිච්ච, එහෙමත් නැත්නම් අර මස් කුලි දෙකක් වගේ තියෙන දෙයක් කියලා. ඒක ධර්මානුකූල නෑ. මොකද අපි ඇඟිල්ලක් වැදුනොත් ඒ මස් කුලියේ අපිට රිදෙනවා. හැබැයි මේ ඒ රිදෙන්නේ අපේ කයේ වැඩිච්ච එක. ඒක කයේ කොටසක් මිසක් ඇහි කොටසක් නෙවෙයි. මොකද කයේ උපදින කාය විඥාන නිසා තමයි අපිට ඒක රිදෙන්න පටන් ගන්න. අපිට මොකක් හරි ඇනුනොත් රොඩක් ඇහැර ගියොත් අර කැපෙන ගතියක් කියන්නේ කෙවෙන ගතියක්, ඒ ඔක්කොම කාය විඥාණයෙන් තමයි දැනෙන්නේ. නමුත් දැන් ඇහැ කියන තැන අපි කතා කරන්නේ චක්කු විඥාන ගැන. එතකොට ওই චක්කු විඥානයක් ඇති වෙන්නේ නැහැ ওই කාය මේ කයේ කොටස් හරහා. එමත් නැත්නම් කයේ කොටස් තුලින් චක්කු විඥාන ඇති වෙන්නේ නැහැ. එතකොට චක්කු විඥාන ඇති වෙන්නේ අර අපි කියව කර්මච රූපය කියන චක්කු ප්‍රසාදයේ හිඳ තමයි. ඒ කියන්නේ ඇහි ඔපය කියලා කියනවා. ඒ ඔපය තමයි හේතු වෙන්නේ යම් දෙයක් දකින්න. අවිඥානික ඇසක් කියන තැනදී ඒ ඇහි ඔපයට බාහිරින් රූපයක් ආපාතණය වෙනකොට, එමත් නැත්නම් රූපයක් අපි හිතමු හමු වෙනකොට, ඒ ඔස්සේ තමයි චක්කු විඥානය පහළ වෙන්නේ. ඒකට ප්‍රයෝගී වෙන්නේ චක්කු ප්‍රසාදයක්, අභ්‍යන්තර රූපයේ වශයෙන් චක්කු ප්‍රසාදයක්, බාහිර රූපයේ වශයෙන් අර බාහිරෙන් තියෙන වර්ණයක් එකට ගැටෙනවා තමයි චක්කු විඥානය ඇති වෙන්නේ. ඒ තුනේ එකතුවට අපි කියනවා ස්පර්ශය කියලා. අන්න ඒ ස්පර්ශයෙන් තමයි ඊතුරු සියලුම චෛතසික, එහෙමත් නැත්නම් සිතුවිලි ධාරාවක් අපේ මනසේ ඇති වෙන්නේ. ඒ ඇති වුණාට පස්සේ ඒ දැක්ක වර්ණය අපි බාර දෙනවා මනසට. ඊට පස්සේ මනසේ තියෙන පරණ පුරුදු අනුව තමයි අපි යම් දෙයක් අහවල් දෙයයි කියලා හඳුනගන්නේ. මේක ගහක්, කොළක්, ගයක්, දොරක් මනසෙක් කියලා හඳුනගන්නේ ඒ ඊට පස්සේ ඒක මන ආයතනය වලක්. එහෙන් ඇහැට ඒ තරම් හැකියාවක් නැහැ දෙයක් කරන්න. අර ආරි මහත්මයා කිව්වා වගේ පෙර අවිද්‍යා, කර්ම, තණ්හා කියන කොටස් ටික නිසාම කර්මජ රූපයක් ඇති වුණා චක්කු ප්‍රසාදේ කියලා. ඒකට හැකියාවක් නැහැ වෙන කිසිම දෙයක් කරන්න. ඒකට තියෙන එකම හැකියාව තමයි බාහිරයේදී වර්ණ රූපය සමග යම් කිසි සම්බන්ධයක් වෙලා විඥානයක් ඇති කරන්න. ඒ ප්‍රොසෙස් ටිකක් ඇති කරන්න. ඔකට හොඳ විශේෂයෙන්ම කියනවා මේ ආරම්මන ප්‍රත්‍ය කියලා ගැටියක්. කියන්නේ බාහිරෙන් තියෙන හැම දෙයකටම තියෙන හැකියාව අරමුණක් බවට පත් වෙන්න. එතකොට කියනවා එතෙන්ති කියන්නේ මෙහෙමයි. ඒක රූපය කියන එක. රූපයෙන් කෙරෙනවා, රූපයට හැකියාවක් තියෙනවා මේ ඇහැත් එක්ක තියෙන චක්කු විඥානයයි ඒ සිතුවිලි ඇති කරන්න හැකියාවක් රූපයට තියෙනවා. ඉතින් ඒ විදිහට තමයි අපි බාහිර දේවල් දකින්නේ. බාහිරෙන් ගන්න වර්ණ රූපයේ කෙරෙහි අපේ හිතේ ඇති වෙන, කියන්නේ කෙලෙස් මට්ටම් නිසා ඇති වෙන කරගන්න දේක් තමයි අපි අන්තිමට දකින්නේ. බාහිරෙන් දකින්නේ වර්ණය, නමුත් අපි හිතෙන් දකින්නේ ඊට වඩා වෙනස් දෙයක්. ඉතින් මම හිතනවා ඔය ක්‍රියාවලිය අඳුරගන්නේ හරි වටිනවා. අපිට මේක සිද්ධ වෙන්නේ කොහොමද, ඇහැ කියන එක වැඩ කරන්නේ කොහොමද කියන එක දැනගන්න. දැන් උදාහරණයක් ඇටියට තරුණ ගෑනු ළමයෙක්ගේ වර්ණ රූපය දැක්කලා තරුණයෙකුට හෝ මහල්ලෙකුට හරි වෙන්න පුළුවන් යම් කිසි විදිහකට කාමයක්, ලිංගික කාමයක් වගේ දෙයක් ඇති වෙන්න පුළුවන්. ඒක හැබැයි දකින්නේ වර්ණ රූපේ. ඒ වර්ණ රූපේ දැක්කට පස්සේ ඒ මානසික යෙදෙන ආශ්‍රව නිසා එයාට වෙනම සිතුවිලි ධාරාවක් ක්‍රියාත්මක වෙලා එයාට දැන් වෙන සිතුවිලි ටිකක් ඇති වෙලා ඒ සිතුවිලි වලට තමයි එයා ඊට පස්සේ බැඳෙන්නේ හරි ගැටෙන්නේ හරි. එතෙන්දී බැඳෙනවා කියලා අපි හිතුවොත් ඒ සිතුවිලි තමයි, ඒ කියන්නේ දැන් අපි වේදනා කියලා සිතුවිල්ලක් තියෙනවනේ. එතකොට මේ වේදනාව තමයි සැපය කියලා දෙන්නේ. එහෙම නැතුව බාහිර තියෙන වස්තුව නෙමෙයි සැපය කියලා දෙන්නේ. ඒ සිතේ තියෙන වේදනාව තමයි යාට සැපයක් කියලා දෙන්නේ. ඒ වගේම දැන් බාහිරේ තියෙන එක නෙමෙයි යාට සංඥාවක් කියලා දෙන්නේ. ඒ ඇතිවන ඒ ස්පර්ශයෙන් නිසා ඇතිවන සංඥාව තමයි යාට සුභ සංඥා සුඛ සංඥා කියලා දෙන්නේ. ඉතින් ඇත්තම මේ සිතුවිලි නිසාම තමයි බාහිරේ තියෙන දෙයක් ගැන අපි සිතුවිලි මවලා ඒක අර සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කියනා වගේ මේ සංකල්ප අපේම සංකල්ප ටිකට රැවටිලා බාහිර තියෙන දෙයක් ගැන හිත හිත අපි මේ මොනවටද ඇලෙන්නේ ගැටෙන්නේ තමාගේම හිතේ උපදින චෛතසික කොටසක් නැත්නම් සිතුවිලි කොටසකට තමයි අපි එහෙම වෙන්නේ. ඒ රූපේම දැකලා තව කෙනෙකුට ඉදින් පුළුවන් මේ මගේ දුව මේ මගේ මිනිපිරිය කියලා එයාට ඇති වෙන සිතුවිලි කන්දරාව වෙන. ඒක නිසා අපිට හොඳට තේරෙනවා මේ රූපේ බාහිරින් කියන වර්ණය නිසා නෙවෙයි මේ ඇහැ ඉපදිලා මේ ඇහැ දුකගෙන දෙන්නේ, මේ ඇතුලේ තියෙන සිතුවිලි කොටස් නිසා තමයි ඒ දුකක් ගෙනත් දෙන්නේ කියන එක හොඳට පැහැදිලි වෙනවා කියලා හිතනවා. අපි තවදුරටත් ඉස්සරහට සාකච්ඡා කරමු. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මම පොඩ්ඩක් කතා කරන්නම්. බොහොම පින් ජයන්ත මහත්තයා මම හිතන්නේ මේ බොහෝ කියන්නේ සියලුම දේම වගේ අපිට පැහැදිලි කරලා දුන්නා. අනේක වල පින් ජයන්ත මහත්තයා මේ අපි අර ප්‍රතිලයි හිටපු ක්ලියර් කරලා ඔබටත් ගිහිල්ලා ඔබතුමා දේවල් පැහැදිලි කළා. ඒ නිසා අපි අද සාකච්ඡාවේදී අපේ ජයන්ත මහත්තයා අපිට මුලින් පැහැදිලි කරලා දීපු කොටසට විතරක් එමු. ඒ කොටස පැහැදිලි කරගන්න ඕනේ සමාවෙන්න මම මේ වගේ මේ සීමා කරලා ගන්නවට. මොකද මම හිතන්නේ ඒක අවශ්‍ය වෙනවා. මොකද අපිට සූත්‍ර දේශනා අහනකොට අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේ කිව්වා එක්සුවන් වාසිනමක් මේ හැ කියන දේ ඇති වෙනවා නොතිබීම ඇති වෙනවා අතු විදිහ ඒ විදිහටම නැති වෙනවා ඒලාවේ. එහෙනම් මේ හැ කියන එක තිබිච්ච දෙයක් නෙමෙයි මේ දැඩිව කිව්වා ගොරෝසු විදිහට කිව්වා. ඒතකොට ඉතින් ඕක අහන් ඉඳලා අපිත් එහෙම කියනවනේ. මම කියලා මමත් එහෙම කියනවා මේ හැ කියන දේ තිබිච්ච දෙයක් නෙමෙයි මේ අතු නොතිබීම ඇති වෙලා ඇති කියන එකම නැතුණා කියලා. ඒ අතරතුර තවත් ස්වාමීන් වහන්සේ කෙනෙක් අපිට කියනවා මේ ඇහැ කියන දේ මේ පෙර අකුසල කර්මෙන් ඇති වෙච්ච දෙයක්. ඒ එහෙම නැත්නම් ඇහැ මේ පෙර කුසල කර්මකින් හරි අකුසල කර්මකින් පෙර කර්ම නිසා ඇති වෙච්ච දෙයක්. එතකොට මේ කියලා ඒ කියන්නේ ඇහැ පෙර භවින්නම් ඇති වෙච්ච හේතුව නිසා ඇති වෙච්ච දෙයක් කියලා. එතකොට ඒක කාල කලින් එකට වෙද්දි ටිකක් වෙනස්නේ. එතකොට මේ මම කියන්නේ මේ අපි කියනකොට දැන් ස්වාමීන් වහන්සේලා දෙනමම වැරදි නෑ, දෙනමම කියපු දෙය හරි. නමුත් අපි ප්‍රවේශම් වෙන්න ඕනේ, දැනගන්න ඕනේ මේක කියනකොට කතාව කොහොමද, කියනකොට අපකට කියනවා නම් කොහොමද කියවන්න ඕනේ කියන එක. ඒ වගේම තමයි අවබෝධ කරගන්න ඕන. ඒකයි ඉන්සල් ජයන්ත මහතේ මුල කොටසට හොඳට පැහැදිලි කළා. එතනම අපි හිටියොත් අර මොකද මේ ප්‍රසාද රූපේ හැකියාව නැත්නම් ඒ ශක්තිය ඒ ශක්තිය ඇතුවයි මේ ජීවිතයක් අපි ලබන්නේ. එතකොට ඒ ශක්තිය දෙකටම ක්‍රියාත්මක වීම සිද්ධ වෙනවා ප්‍රසාද රූපේ. එතකොට ඒ ශක්තිය නැතුවප දෙන්නේ පෙර කර්මයක් නිසා. එතකොට එහෙමනම් මේ ඇහක් තිබුණේ නැහැ කියලා අපිට කියනකොට අපි ප්‍රවේශම් වෙන්න ඕනේ. කියන්නේ මොකද්ද කියන එක. මේ ඇහ කියන වචනේ භාවිතය තමයි තියෙන්නේ ඔක අපි චක්කු ප්‍රසාදය කියලා කියනකොටම කිව්වනම් ප්‍රශ්නේ ඉවරයි. නමුත් එහෙම කියලා නැහෙනේ. චක්කුව ඇති වෙන්නේ පෙර අකුසල කර්මෙන්ද කුසල කර්මෙන්ද කියලා තියෙන්නේ. එතන චක්කු ප්‍රසාදය කියලා කිව්වොත් ඕක ගැටලු නැති වෙනවා. නමුත් අපි දැන් තේරුම් ගන්නකොට කොහොමද තේරුම් ගන්න ඕනේ කියන දේ තමයි තේරුම් ගන්න ඕනේ. මේ කාරණාව අපි සිල් තේරුම් ගත්තොත් මේ ඇහැ කියන දේ ගැන යොදා ගැනීමේදී කොහොමද වෙන්නේ කියලා. ඒ වගේම අනිත් තැනදී අපි නතර වෙන්න ඕනේ අද සාකච්ඡාවේ. මම හිතන්නේ අර ඇහක් මේ ජීවිතේදී ඇහක් ඇති වෙනවා කියලා කියන්නේ අපි අර ලුණුඹුල් දාලා පසුව මේ සංකප්පරාග පුරුසස්කම කාමක පැත්තට යන ගියට පස්සේ වැඩ වෙලා ඉවරයි. ඒ පැත්ත අපි දැන්ට පැත්තක දීමු. අපි කාම ගුණ අර මේක දැන් කතා කරන්න කරානේ. මේ ඇහැ ශනින් මේ ජීවිතේදී ඇති වෙන්නේ කොතෙන්දද? අර අභිධර්ම පැත්තේ කියනවා නම් මුල චිත්ත වීති කීපෙදී ඒ සිදුණු ක්‍රියාදාමය. අන්න එතකොට මේ ජීවිතේදී අර ප්‍රසාද රූපයත් උපයෝග කරගෙන ඇහැ ඇති වුණා. අන්න ওই කොටස විතරක් මට තවදුරටත් පැහැදිලි කරගන්න තමයි අවශ්‍ය වෙන්නේ. දැන් තමයි මොකද එතන තමයි නේල් එක ගහගන්න ඕනේ අද. ඊට පස්සේ වෙන දේවල් අපි බොහෝ විට දන්නවා, බොහෝ විට කතා කරලා තිනවා. සංකප්ප රාගෝ ක්‍රියාව අපි පවක් කරන්නේ නුඹේ මුල් දාගෙන පෙර දැනුම හැටියට වෙනස් කරගෙන කිනක වෙන සිද්ධ කරනවා. ඒ ඔක්කොම දන්නවා. අර කොතෙන්දද මේ ජීවිතේදී හැදි කරගන්නේ? මේ පෙර ජීවිතේදී කුසල කර්ම ගෙනාපු කුසල කර්ම ගෙනව ප්‍රසාදයට එකතු කරගෙන. ඒ කොටසේ අද අපි සාකච්ඡාව තියාගමු පුළුවන් නම්. මොකද ඒක හරිය වැදගත් නිසා. ඒ වගේම අපි අර මේ ලෝකේ ගැන කතා කරා. අපි කවුරුත් මේ ලෝකේ ඔබ්බෝ ආයන්නයි ලෝකෝත්තර බවට පත් වෙන්නයි උත්සාහ කරන්නේ. ඉතින් ලෝකේ කියන්නේ ඇහැ කන ආසේ ගැන කියලා බව මම කලින් මතක් කරා තථාගත වහන්සේගේ දේශනාවකින්. ඒකින් ගම මේ එක එක ඇහැ කන ආසේ අඳුනා ගන්න අපි අවශ්‍යයි. ඒ නිසා තමයි ඇහැ ගැන අද කතා කරන්නේ. ඉතින් ඒකයි ඒ වගේ ආරම්භයක් ලබා දුන්නේ. ඉතින් ඒ වගේ එතනින් ඇවිල්ලා තමයි අපි මේ ඇහැ කියන එක අද තේරුම් ගන්න බලන්නේ. ඉතින් මේක මේ විදිහට තේරුම් ගත්තොත් මම හිතනවා අපි ඉලක්කයට උපකාරයක් වෙයි කියලා. හොඳයි අපි එහෙනම් මේ විදිහට සාකච්ඡාවට යමු. පතුසි මහත්තයාට යමු. පතුසි මහත්තය. ඉතින් සර්ණයි නමුත් අපේම ගලොත් මාත්‍රේස් කරුකාර්ණේ ඒ කියන්නේ අපි හොඳ ස්ථානයක් ඩවුන් කරගන්න වෙනවා. හරි මතය මේ අපරම ගලොත් මාත්‍යා අරමුණු කරපු අරමුණ ඒ ස්ථානයේ ඊට වඩා හොඳින් පැහැදිලි කරගන්න එක ඉතා වැදගත් බව ඇත්තටම මම පිළිගන්නවා. ඇත්තම එතනදී එහෙම කිව්වත් එතන ඒ මූලික වචනේ ඒ කියන්නේ අපිට පෙර අවිද්‍යා කර්ම තණ්හා සත්‍ය හේතු වෙලා අපිට ඒකට විපාක ලබා දීම පිණිස අපිට දෙන එක අංගයක් වුණ මේ ඇහැ කියන පොදු වචනෙන් අපි හඳුන්වන දේ මොකක්ද කියන එක හරියට නිර්වචනය වෙන්න ඕනේ. ඒක තමයි ජයන්ත මහත්තයා උත්සාහ කරේ මං කියන්නේ. ඒ කියන්නේ ඇහැ කියලා මෙතනදී කියවුණේ අපිට ඇහැක් ලබා දුන්නා. ඇහැක් ලබා දුන්නේ මොකද අපි පෙර කරපු කර්ම නිසා ඒවට සාධාරණ ප්‍රතිඵලයක් ලබා දෙන්නේ. ඒකට ගෙවීමක් කරන්න කියන්නකෝ අර ඒකට ඒක ලබා දෙන්න නම් ඒ ලබා දුන්න උපකරණය ඒ ඇහැ කියන්නේ මොන ආකාරයේ දෙයක්ද මේ ලබා දුන්න දෙය කියන එක ගැන හොඳ වැටහීමක් තියෙන්න ඕන. මේ කාර්ය එතනින් ඇතුළට තවදුරටත් විස්තර කරන්න. එහෙමනම් මේ ඇහැ කියන එක ඇත්තම කෘතියක්. යම්කිසි මේ අපි ඇත්තම කියනවා නම් මේ අපි මූලිකව ඇහැ කියලා කියන්නේ යම්කිසි කාර්යභාරයකට යම්කිසි සිදුවීම් කරලා දෙන වැඩ කොටසකට ඒක අවල් දෙයි කියලා අල්ලලා එනම් කියන්නේ යනවා නම් අපි ඒක නිවැරදිද කියලා නැවත හිතන්නේ. නමුත් මේ කෘතිය කරන්න දීපු ප්‍රධාන උපාංගයක් තමයි මේ චක්කු ප්‍රසාදය. එතකොට ඒ වගේම තමයි මේ චක්කු ප්‍රසාදයට හැකියාවක් තියෙනවා අරමුණු ගන්න. ඒ අරමුණු ගන්න බාහිරෙන් යම් එකර සුදුසු වස්තුවක් දෙයක් අපේ ඉදිරි ඉදිරිපත් වුණ තැනදී තමයි ඒකේ අතරම එතන තියෙන වර්ණ රූප සුද්දාෂ්ටකයේ තියෙන වර්ණ රූපය වත් ගන්නේ නැහැ. නමුත් ඒ අනුසාරයෙන් මේ චක්කප්‍රසාදයට හැකියාවක් තියෙනවා ඔස්සවලා ගන්න. එතනින් යම්කිසි හැඩසක වර්ණසහ හැඩසටහනක්. ඇත්තටම ඒක දැන් අපි ඉස්සෙල්ලා ගත්ත උදාහරණයක්ම අපි කිව්වෝ ධර්ම ගැහණු ළමයෙක් හිටියා කියලා. ඒතර ඒ ගැහණු ළමයාගේ වර්ණය රූපය ඔසවා ගන්නවා කියලා මූලික වශයෙන් කිව්වට ඒක හොඳින්ම තේරුම් ගන්නකොට එතනින් එතන තියෙන සුද්දාෂ්ටකයේ වර්ණය නම් ඔසලා ගන්නේ නැහැ. නමුත් ඒක චක්කු ප්‍රසාදයේ හැකියාවට යමක් නිර්මාණය කළා එයා ඒක ගන්න ඕසොලදේ. නෝකනත් අපි ගොඩාක් හොඳින් තේරුම් ගන්න අවශ්‍ය කරන සංසිද්ධියක්. එතකොට ඒ ගන්න එතකොට මේක චක්කු ප්‍රසාදයේම කාර්යයක්. ඒකෙම නිර්මාණයක්. ඒක තමයි චක්කුඥානයෙන් දැනගන්නේ. එතකොට චක්කුඥානය දැනගන්නේ මේ ප්‍රසාදයේ විසින් බාහිරයේ ඇති වූ බාහිරයේ අරමුණු වූ දේ අනුසාරයෙන් ඔසවල තමන් විසින්ම නිර්මාණය කරගත්ත වර්ණයක් සහිත හැඩසටහනක්. එතකොට ඇත්තම කියනවා නම් පූර්ව කර්මයට අනුව අවිද්‍යාව ප්‍රත්‍යයෙන් මේ ඇහැ කියන මේ ප්‍රසාද රූපය කියනක අපිට ලබා දීලා තියෙන්නේ මෙහෙම බාහිරයේ තියෙනවා කියලා යම එයා විශේෂ කර මේකට මූලික වෙලා තියෙන්නේ හිතමයි. හිතෙන්මයි උපද්දවලා හිතෙන්ම චක්කුඥාන කියන හිතෙන්ම දැනගත්තා. මේ එතකොට මේක හිතම අර බෝලේ උඩ දාලා එක අතකින් එහා අතින් අල්ලනවා කියලා උදාහරණයක් කියවෙනවා. අන්න ඒ වගේ තැනක් මෙතන. මෙන්න මේ කෑල්ල හොඳට හිතලා මේක තේරුම් ගන්න උත්සාහ කරන එක තේරෙනවා නම් මං දැන් ප්‍රශ්න කොහොමද ඉස්සෙන්නේ? අපි මං හිතන්නේ මේකට සංසයිකව අදහස් අරගෙන බලමු. හොඳට තේරුම් ගන්නයි පර්ණස් මාත්‍ය බොහොම පින්නේ පැහැදිලි කර දුන්නාට අර ගලොත් මාත්‍යා සඳහන් මුලින් සඳහන් කළේ මේ ඇහැ දැන් මම තේරුම් ගන්න විදිහට මේ ඇහැ ඇත්ත වශයෙන්ම අපිට මේ කර්මයෙන් මේ ඇහැ හැදෙනවා කියන එක මම තේරුම් ගන්න ඉන්නේ. දැන් ඇහැ දැන් කර්මයක් කරනවා කියන්නේ ඇත්තම අපි පෙරදී මේ දැකීමේ කැමැත්ත අපි තුල ඇති වුණ නිසා යමක් දකින්න තියෙන ආශාව යමක් දැක යමක් දකින්න තියෙන පෙළඹීම ඒ සඳහා යොමු වීම නිසා ඇති කරගන්නා කර්මයේ ඒ කර්ම ශක්තිය නිසා අපිට මේ දැකීමේ කෘතිය කිරීම සඳහා ඒ වෙනුවෙන් කර්මජ රූප හට ගන්නවා. මොකද අපි කරපු කර්මයේ විපාකය අපි අහන්න කැමති නම් ඇසීම සඳහා අවශ්‍ය කරන විපාකේ සකස් වෙනවා. අපි රස විඳින්න කැමති නම් ඒ කැමැත්ත සඳහා අපි කර්ම සකස් කරනවා. ඉදිරියට අපි අනාගතයේ මේ මොහොතේ අපි සකස් කරනවා මේ කර්ම විපාකයක් විදිහට. අපි මේ මොහොතේ දකින්න ආස නම් අපි කරන්නේ ඒ ආස තමයි කැමති දේ සකස් කර ගැනීම. එතකොට ඒ කර්ම විපාකයක් වශයෙන් තමයි මේ කර්මජ රූප ඇති වෙලා මේ චක්කු ප්‍රසාදේ කියන එක ඇති වෙන්නේ. එතකොට ඒ ප්‍රසාදේ කියන එක ඇති වෙනවා කියන්නේ කර්ම තියෙන තාක් කල් ඒක මේ අර උපාද තිටි බංග කියන එක ඇත්ත වශයෙන්ම එක තැනක ස්ථිර වශයෙන් තියෙන දෙයක් නෙවෙයි. එයත් හැම වෙලාවෙම ඇති වෙමින් වෙනස් වෙමින් පවතින නැති වෙනවා. එතකොට එහෙම ඒ විදිහ තමයි මේ චක්කු ප්‍රසාදේ කියන එක තියෙන්නේ. ඒක චක්කු ප්‍රසාදේට තියෙන හැකියාව තමයි මේ යම්සි රූපයක් අර යන්තමට පැහැදිලි දුන්න විදිහට ආරම්භණයක් ගැනීමේ හැකියාව අර මේ පිටිකල මුද්‍රා ස්වාමීන් වහන්සේ උදාහරණයක් වශයෙන් අර ගන්නවා ඩිජිටල් කැමරා එක ලෙන්ස් එක ඇරිලා තියෙනවා නම් ඊළඟට ඒ කැමරා එකේ යම්සි ශක්තියක් විදුලි ශක්තිය තියෙනවා නම් ඒ නිසා බාහිරින් රූපයක් මේ කැමරා එකේ ස්ක්‍රීන් එකේ වැටෙනවා කියලා. අන්න ඒ සිදුවීමමයි මෙතන සිදුවෙන්නේ. බාහිර රූපය මේ චක්කු ප්‍රසාදයේ තියෙන මේ හැකියාවම කර්මයේ නිසා යතුන හැකියාව තියෙන නිසා නැත්තම් මලමිණියක වුණත් ඇහක් තියෙනවා එනවාට රූප වැටෙන්නේ නැහැ. මොකද ඒ තියෙන ශක්තිය ගිහිල්ලා කර්මයේ නිසා තියෙන ශක්තිය ඇති නිසා ඒක රූපයක් වැටෙන්නේ නැහැ. එනවාට මේ සාමාන්‍යයෙන් අපේ සාමාන්‍ය ජීවිතයේදී මේ ඇහි ඒ චක්කු ප්‍රසාදයේ තියෙන හැකියාව නිසා ඩිජිටල් කැමරාවක උපමාව අනුව බාහිර රූපයක් එතන වැටෙනවා. එතකොට අපි ඒ දේ නොදන්නකම නිසා ඒක මෙහෙම දෙයක් මේ නොදන්න නිසා අපි ඊට පස්සේ ඒ අපේ තියෙන ආශ්‍රව ක්ලේශයන් නිසා මේක නැවත තැම්පත් කරගන්නා හිතේ මෙහෙම බාහිර දෙයක් අපි දැක්කා කියන එක නැත්ත වශයෙන්ම හිතට අරමුණු වෙන්නේ මේ කැමරාවක අර ඩිජිටල් කැමරාවක ස්ක්‍රීන් එකේ වැටෙන දේ. ඒ වගේ දෙයක් තමයි චක්කු ප්‍රසාදයේ වැටෙන ඡායාව පමණයි හිතට අරමුණු වෙන්නේ. ඊන් පස්සේ තමයි අපි නැවත නව කර්ම ඇති කරගන්නේ. එන්නේ මම තේරුම් ගන්නේ මේ අපි හිතන අපි තවදුරටත් මේ ගැන අපි සාකච්ඡා කරන්න පුළුවන්. මේ මම එහෙනම් නැවතත් අපි සීමති මහත්මියට යොමු වෙනවා. ඔබතුමිය මේ ගැන තේරුම් අරන් ඉන්නේ කොහොමද? පොඩ්ඩක් සාකච්ඡාවට සහභාගී වෙලා අපි ඔබතුමිය දැනගන්න කැමති ඔබතුමිය මේ කොහොමද මේක තේරුම් අරන් ඉන්නේ කියලා තේරුම් සරණයි. තේරුම් සරණයි. මම මේ සාකච්ඡාවලට සහභාගී වෙන පළවෙනි වතාව මේ අවුරුද්දේ හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් අලුත් අවුරුද්දක් වේවා. ඉතින් මේ ඇත්තටම සලායතන ගැන කිව්වහම චක්කුව ගැන කිව්වහම අපි අභිධර්මයේ විදර්ශනා මාර්ගයේදී කතා කරන්නේ චක්කු ප්‍රසාද රූපය ගැන. එතකොට චක්කුව කියලා මේ පැහැදිලි වුණා දැන් හුඟක් දේවල්. චක්කුව වශයෙන් අපි කියන්නේ රූප දැකීමේ ආශාව නිදන් කරගත් කර්මයෙන් හටගත් මහා භූතයන්ගේ ප්‍රසාද රූපය කියලා. ඒ ආකාරයට අර්ථ දක්වනවා මම අහලා තියෙනවා මේ ධර්ම දේශනාවක. එතකොට මේ මම මෙහෙමයි මම හිතන්නේ දැන් අපි හිතනවා අපි මොකක් හරි සින්දුවක් අහගෙන ඉන්නවා. එතකොට සින්දුවක් අහගෙන ඉන්නකොට අපිට රූප පේන්නේ නැහැ. අපේ කන යොමු වෙලා තියෙන්නේ ඒ සින්දුව අහන්න. ඒ අහගෙන ඉන්න ගමන් අපිට එකපාරට රූපයක් පෙනුනහම අපි රූපේ දකිනවා. එතකොට දැන් පළවෙනියෙන් අපිට තිබුණේ චක්කු ඉන්ද්‍රිය. චක්කු ඉන්ද්‍රිය කියන්නේ රූප දැකීමට අධිපති වශයෙන් වැඩ කරන ඉන්ද්‍රියක් චක්කු ප්‍රසාද රූපය. එතකොට දැන් අපි සින්දුව අහගෙන ඉන්න වෙලාවේ අපේ චක්කු ඉන්ද්‍රිය. එතකොට ඒ එක්කම අපිට පේනවා රූපයක්. එතකොට අරමුණක් ප්‍රසාද රූපයට ගැටුණහම චක්කු ඉන්ද්‍රිය චක්කායතනේ බවට පත් වෙලා යමක් ඇති කරගන්න පුළුවන් හැකියාවක් ඇති වෙනවා. ඒ ඊට පස්සේ ඒ චක්කු ඉන්ද්‍රියෙන් ප්‍රසාද රූපයෙන් කරන්නේ එතකොට චක්කුවයි රූපයයි තිබුණහම චක්කු විඥානය ඇවිල්ලා වර්ණ රූපය හඳුන ගන්නවා. වර්ණ රූපය හඳුනගෙන අර ඒ වගේ මේ චිත්ත වීති ගිහිල්ලා මානසිකාරයට බාර දීලා තමයි අපි කර්ම රැස් කරන්නේ කියලා. මම ඔය සරල විදිහට ඔය විදිහටයි හිතාගෙන ඉන්නේ. එතකොට අපිට දැන් ඒ ඒ ආකාරයට දැන් ඔය මේ පැහැදිලි කරනවා හුත්වා සම්භූතං හුත්වා න භවිෂ්‍යති කියලා පෙර නොතිබී හටගෙන ඉතිරි නැතුව නිරුද්ධ වෙනවා කියලා කිව්වහම දැන් ඒ චක්කු විඥාන ඇහැයි රූපයයි චක්කු විඥානයයි එකතු වෙලා ඒ වර්ණ රූපය ඇති වුණාට පස්සේ ඒ චිත්තක්ෂණ 17න් පස්සේ ඒ ප්‍රසාද රූපේ ඉවරයි වෙන එකක් ඇති වෙන්නේ. ඔන්න ඔතනයි මම අවබෝධ කරන් ඉන්නේ ඔය පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියලා. හැබැයි මේ මේක මටත් පැහැදිලි කරගන්න ඕන තැනක් නිසා මම මේ ඒ ආකාරයට පැහැදිලි කරේ. ඒකත් නිවැරදිද කියලා පොඩ්ඩක් මහත්තයලා කියන්න. එතකොට ඉතුරු ටික කියවුණා. දැන් අපි අපේ ඇහි ප්‍රසාද රූපේට තියෙන හැකියාවේ ආකාරයට අපි ඒ රූපය අවබෝධ කරගෙන මානසිකාර කළා. මනසේ තියෙන දේවල් රූපයට ගැට ගහලා තමයි ඔය සංකල්ප හදන්නේ ප්‍රපංච හදන්නේ දක්වා යන්නේ කියලා තමයි මේ අවබෝධ කරගෙන ඉන්නේ. තෙරුවන් සරණයි. ආ තෙරුවන් සරණයි ශ්‍රීමති මහත්මිය, සමාවෙනාරි මහත්මිය. මේ මම දන්නවා මෙතන ඉන්න බොහෝ අය අහන්න ඇති දිගන සුගතවංශ ස්වාමීන් වහන්සේ අපිට සිකුරාදා කරපු දේශනාව අපේ රේඩියෝ එකෙන් දැම්ම ඩවුන්ලෝඩ් කරන්නත් දැම්මා. සාකච්ඡාව සම්බන්ධයෙන්ත් ඉන්නවා. ඒ සාකච්ඡාවේදී බොහෝ දේවල් පැහැදිලි කරලා කියලා දුන්නා කියලා විශ්වාස කරනවා. ඒක එක්ස්පෑන්ඩ් කරගත්තොත් අපිට මේ කියන දේවල් තේරුම් ගන්න පුළුවන්. ඒ සාකච්ඡාව පදනම් කරගෙන පොඩ්ඩක් සාකච්ඡාව යමුද ජයන්ත මහතා? මොකද මට පේනවා ඒ කියලා දීපු දේවල් එහෙම තියෙද්දි අපි තාමත් අපි හිතාගෙන ඉන්න විදිහට කියනවා වගේ කියලා. ජයන්ත මහත්තයාට පොඩ්ඩක් අපිට ඒ ස්වයං වාසී කියපු දේපු කාරණා පොඩ්ඩක් නැවත එලි දක්වන්න පුළුවන්ද? හොඳයි. එතන දවස් මාත් මම එතනට එන්නම්. මේ උදාහරණයක් පොඩ්ඩක් මතක් කරලා අපි තරු ගැන කතා කරනවා. අපි තරු ගැන කතා කරාට අපි තරුව දකින්නේ කොයි වෙලාවටද? අපි තරුව දකින්නේ කලවර වුණාම රෑට තමයි තරුව දකින්නේ. නමුත් අපි රෑට තරුව දැක්කයි කියලා දවල් කාලේ තරුව නැහැ කියලා කියන්න පුළුවන් කමක් තියනවද? එහෙම තරුවක් නැහැ කියලා කියන්න පුළුවන් කමක් නැහැ. මොකද ඒකේ පැවැත්මක් තියනවා. යම් කිසි ආකාරයකින් අපි ඉගෙනගත්ත විදිහට ඒ තරුව කියන එකේ පැවැත්මක් තියනවා. ඒ සතර මහා භූතත් ඊට අනුරූපව අනිත් උපාදාය රූපත් එක්ක ඇති වෙමින් නැති වෙමින් පැවැත්මක් තියනවා. නමුත් තරුව කියන එක ඇත්තම දැක ගන්න පුළුවන් වෙන්නේ අහස වලාකුළු නැති වුණාම කලවර වෙච්ච තැනකින් තමයි තරුව කියන එක අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මට හිතෙනවා ඇහැ කියන කොට අපිට යම් කිසි විදිහකින් සමානකමක් තියෙනවා අර දීපු උදාහරණයත් එක්ක. ප්‍රසාද රූපය කියන එක අපේ කර්මජ රූපයක්. අපි අහලා තියෙන විදිහට දැන් මෞකසකට මිනිස්සෙක් ගැන කතා කරනකොට මෞකසකට ආවට පස්සේ සති 11ක් පමණ ගියාට පස්සේ කර්මජ රූපයක් වශයෙන් චක්කු ප්‍රසාදය කියන එක ඇති වෙනවා. ඒක කර්මය නිසාම ශ්‍රීමති මහත්මයාත් ඒ වගේම ආරි මහත්මයාත් කිව්වා වගේ අර දකින්ද තියෙන කැමැත්ත නිසා පෙරතිවිච්ච කැමැත්ත නිසාම කර්මජ විපාකයක් වශයෙන් අපිට ඒ කර්මජ රූපේ ලැබෙනවා. ඒ ලැබෙනදී දිකින් දිගටම අපි දන්නවා රූපාදි ප්‍රති බංගාදී වශයෙන් ඒක නැවත නැවතත් හටගනිමින් නැතිවීම පවතිමින් නැතිවීමින් ඒ විදිහට යනවා. ඒක හරියට අර දවල් කාලේ තියෙන තරුව වගේ. නමුත් ඇහැට යම් කිසි රූපයක් ගැටෙනකොට තමයි පෙනීම කියන දෙය ඇති වෙන්නේ. මොකද ක්‍රියාකාරීත්වයට පැමිණෙනවා. ඒ ක්‍රියාකාරීත්වයට ඉති විතරයි අපිට ඇහැ ගැන කතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් අර අනිත් එක ඒ වෙලාවට කලින් තිබුණ ටික ඔක්කොම දැනුමක් පමණ. අපි තරු ගැන දන්නවා. තරු මේ ඒ වගේ නම් දන්නවා, හැමදේම දන්නවා, තියෙන දුර දන්නවා, ඔක්කොම දන්නවා. නමුත් අපිට පේන්නේ කලවරේ අහස ක්ලියර් වෙච්ච වෙලාවට විතරයි. ඒ වගේ ඇහැ කියන එක ඇත්තටම ආයතනයක් හැටියට පහළ වෙන්නේ අර රූපයක් ඒක අභියසිත ආපුවම සවිඥානික ඇහැකට. ඒ කියන්නේ සවිඥානික කිව්වේ මෙරිලා නැති ඇහැකට ගැස්නහම තමයි ඒ වෙලාවේ ඇති වෙන්නේ. එතකොට මට හිතෙන අර අපේ විගණ සුගතවන් ස්වාමීන් වහන්සේ කිව්වේ දැන් අර චක්කු විඥානය කියන එකට කලින් ඇති වෙනවා මානසිකාර. එහෙමත් නැත්නම් පංචද්වාර ආවර්ජන කියන සිත්. ඒ සිත් ඇති වෙනකොට ඇත්තම චක්කු විඥානයක් පහළ වෙලා නැහැ. චක්කු විඥාණයෙන් තමයි අපි රූපය දැනගන්නේ. අන්න එතනදි තමයි ඇත්තම මේක ඇහැක් හැටියට ක්‍රියාත්මක වෙන්නේ. ඒ චක්කු විඥාණය ඇති වුණාට පස්සේ ඇහැක් ගැන අපව කතා කරන්න දෙයක් නැහැ. නැවතවරක් ඒ චිත්ත වීතියක් එමත් ඇත්ත නැවතවරක් ඒක දැන් චක්කු විඥාණය ඇති වුණාට පස්සේ එතනින් බාර දෙනවානේ සම්පරික්ෂණ සම්පීර්ණ වොත්තපණ කියලා. ඒ ගැන ඒ අරමුණ බාර ගන්න ගතියක් ඒක ඔක්කොම ඇති වෙන්නේ හිතේ. වර්ගන්න ගතියක්, අරමුණ පිරික්ෂණ ගතියක්, අරමුණ ස්ථාවරව දැනගන්න ගතිය, විනිශ්චය කරන ගතියක්, ඊට පස්සේ අරමුණ කෙරෙහි අපිට චේතනා ඇති වෙන සිත් පේලියක්, ඒ ඔක්කොම ගිහිල්ලා ආපහු පාරක් අපි ආයේ අරමුණ දිහා බලනකොට තමයි ආපහු පාරක් චක්කු විඥාන පහළ වෙන්නේ. මේක එක වෙලාවක නවත්න එකක් නෙවෙයි, දිගින් දිගට දිගින් දිගට තප්පරයක් ඇතුළත බොහෝ වර්ගණක් ඇති වෙන දෙයක්. කොහම වුණත් අර කලින් කිව්වා වගේ අර චක්කු විඥානේ ඇති වෙන වෙලාවේ විතරමයි ඇහැ කියන එක ක්‍රියාත්මක වෙන්නේ. ඊට පස්සේ ඒක ක්‍රියාත්මකභාවයක් නැති වෙනවා. එතකොට ඒකෙන් අපිට තේරෙනවා ඇහැ කියන එක එතෙන්දි හට ගන්නවා. එතෙන්දි හටගෙන ඒක කෘත්‍ය කරනවා. ඒ කෘත්‍ය මොකද්ද? වර්ණය ග්‍රහණය කරගන්න. වර්ණය ග්‍රහණය කරගෙන ඒක ඊට පස්සේ ඒක ගැන කතාවක් කරන්න අවශ්‍ය නැහැ. ඊටු ටික කරන්න හිත්තොරි. අන්න ඒ විදිහට තමයි ඇත්තට මෙතන කියන්නේ අර මේ ශ්‍රීමති මහත්මිය කිව්වා වගේ අහුත්වා සම්භූතං හුත්වාන භවස්ති කියන්නේ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන ඒ ආකාරයට තමයි මම තේරුම් අරගන්නේ. එදා ස්වාමීන් වහන්සේත් ඒ පිළිබඳව පැහැදිලි කරනකොට මම හිතනවා ඊට සමාන්තරව ඒ කරුණුම තමයි පැහැදිලි කළේ කියලා. තේරුම් ගන්න. ඒ දහහතක් ඇති වෙනවා කියලා ඒ 17න් ඒ ප්‍රසාද රූප 17න් මුලදී පටන් ගන්නේදී මේ කියන්නේ මන්ද කියන්නේ ලපටි ප්‍රසාද රූප, ඊට පස්සේ මජ්ඣිම ප්‍රසාද රූප, ඊළඟට නොමේරු කියන්නේ කලින් මේරුණේවා, ඊට පස්සේ අන්තිම වශයෙන් හොඳටම මේරුණේ නැහැ, ඊළඟට මජ්ඣිමායික කියලා ප්‍රසාද රූපයක් ඇති වෙන ඒකට විතරයි මේ රූපය ගෝචර වෙන්නේ කියලා පොඩ්ඩක් ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. මම ඒක යන්තම් මට මත නිසා මම දාන්තලේ එතන ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. එතන ඒ ප්‍රසාද රූපේ ඒ මේරු එකයි නොමේරු එකයි මධ්‍යමායික කියලා තව සඳහන් කළා. ඒකට පමණයි මේ චක්කු ප්‍රසාර රක්කු විඥානේ ඉදීමේ හැකියාව තියෙන්නේ වගේ සඳහනක් කළා. පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. තේරුණා. තේරුණා සර්නායි මටත් මතකයි ඒක කිව්වා. දැන් මෙහෙමයි, අපි රූපයක් ගත්තාම දැන් අපිට දැන් අපි තුමු දැන් ඒක අපිට කම්පියුටර් එකේ ස්ක්‍රීන් එක දැන් පේන්න තියෙනවා. දැන් මේ රූප අපි දන්නවා, අපි දැනුමින් දන්නවා, කියන අහලා තියෙන වගේ හැටියට දන්නවා මේ රූපය ඇති වෙමින් නැති වෙමින් පවතිනවා. පවතින්නේ චිත්තක්ෂණ 17යි. ඒ 17 ඇතුළේ පැවතිලා 17 වෙනි චිත්තක්ෂණයේ අවසාන භාගයේදී මේක නැති වෙලා යනවා කියලා. හැබැයි අපිට දැන් මේක රූපයක් එකපාරම මේ වැනිෂ් වෙන්නේ, එහෙම නැත්නම් තනිකරම වාෂ්ප වෙලා යන ගතියක් එන්නේ නැහැ. එතෙන්දී අපි මෙහෙම තමයි දැනගන්න ඕනේ, මේ අපි දැන් මේක දිහා බලනකොට ඕනෑම රූපයක තියෙනවා චිත්තක්ෂණ එකේ රූපයක්. ඒ කියන්නේ හටගත්ත ගමන් රූප තියෙනවා. හටගෙන චිත්තක්ෂණයක් පරක් වෙච්ච රූප තියෙනවා. චිත්තක්ෂණ දෙකක් ආවිෂ තියෙන රූප. චිත්තක්ෂණ තුනක් ආවිෂ රූප. හතරක් ආවිෂ රූප. ওই විදිහට ගිහිල්ලා 16ක් ආයශ රූප, ඊළඟ 17ක් ආයශ රූපේදී 17 වෙනි චිත්තක්ෂණේ ආපහු අපි පොඩි චිත්තක්ෂණ වලට බෙදුව ඒක අර උපාද චිති භංග කියලා කොටස් තුනකට කුඩා චිත්තක්ෂණේ කැඩුව අර භංග වෙන අවස්ථාවේ තමයි ඒ 17ක් ගෙවිච්ච රූපයේ ඉවරටම ඉවර වෙන්නේ. නමුත් ඊට පිටිපස්සෙන් එහෙමත් නැත්නම් ඒ එක්කම ඊට පිටිපස්සෙන් කියනවා බෑ ඒත් එක්කම තියනවා චිත්තක්ෂණ 16ක් වයස රූප, 15ක් වයස රූප, 14ක්, 13ක්, ඔහු ගිහිලා 3ක්, 2ක්, 1ක් වශයෙන් වයස රූප තියෙනවා. ඒන්න අපි කතා කරන්නේ චක්කු ප්‍රසාදයේ තියෙන රූප කොටස් ගැන. එතකොට ස්වාමීන් වහන්සේ අපිට පැහැදිලි කරලා දුන්නා අර අලුතෙන් ඇති වෙන රූප චිත්තක්ෂණ 1ක් 2ක් පමණ ඇති වෙන රූප ඒවට තාම හරියට වැඩිලා නැහැ. ඒකට අරමුණක් ගන්න ප්‍රමාණයට ඇවිල්ලා නැහැ. මැද චිත්තක්ෂණයෙන් පහුවෙච්ච ඒවා දැන් යන්නේ වැය වෙන්න යන්නේ. ඒකින්ද ඒකෙමුත් ලොකු කාර්යයක් කරන්නේ නැහැ. අර මධ්‍යම වයස් තියෙන කොටසක් හරියටම ස්වාමීන් වහන්සේ එතනදී විස්තර කරේ නැහැ කොයි වයසේද කියලා. නමුත් අපි හිතනවා දැන් ඒකේ නම් 17 වෙනකොට යනකොට අපිට හිතනවානේ දැන් 8 කියන්නේ මැද හරියෝ ඒ වගේ කියලා අපිට හිතෙනවා. අන්න ඒ හරිය කොටස මේ සමහර විට 7 8 9 10 වගේ වෙන්න ඇති. අපි ඒක පස්සෙ අහගම් ස්වාමීන් වහන්සේගෙන්ම ඒ කොටසට තමයි හැකියාව තියනවා කිව්වේ බාහිර රූපයක් ග්‍රහණය කරගන්න. එහෙමත් නැත්නම් වර්ණ රූපේ ගැටෙන්නේ අන්න ඒ ප්‍රසාද රූප කොටස්වල. ඒ ආවිෂය ඇති මධ්‍යම ආවිෂය ඇති රූප කොටස්වල තමයි ප්‍රසාදේ ගැටෙන්නේ කියන එක තමයි එතනදී විස්තර ඕනේ. මම හිතන්නේ ඒක ධර්මද්දුරට පැහැදිලි වෙන්නේ නැති කියලා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ජයන්ත මහත්තයා. මමත් ඒ විදිහට තමයි තේරුම් ගත්තේ. මම ඒ රෙකෝඩින් එක දෙපාරක් විතර ඇහුවා. හැබැයි මදි මට තවම තේරුම් ගන්න එක මැද හරිය චිත්තක්ෂණ මජ්ජිම ඒ වැදි තමයි ගන්නේ කියලා කිව්වේ. මුල ටික නොමේරු කියලා කිව්වා. ඊට පස්සේ අගහරි ඒවා මේ නිකන් වයසට ගිහිල්ලා වගේ, කියන්නේ මේ වැඩක් කරන්න බැරි තත්ත්වේ මේ මැරිගෙන යන ඒවා. එතකොට මැදේවටයි මේ අරමුණක් අහු වෙන්නේ කියලා කිව්වා. එතකොට අපිට මෙන්න මෙහෙම අදහසක් ආවා. අනේ සමා වෙන්න මම මේ පටලවනවා නම්, දැන් අපි හිතමු 7-8-9 වගේ චිත්තක්ෂණයකදී අරමුණක් ගැටෙනවා නම්, එතකොට තව චිත්තක්ෂණ 7-8 ඉදිරියට යන්න තියෙනවා. නමුත් දැන් චක්කු විඥානයේ සම්පටිච්චන සම්තිරණ වොට්ටපන වෙනකොට එතන තියෙන්නේ ඒසිට චිත්තක්ෂණෙන් චිත්තක්ෂණෙන් ඉවර වෙලා යනවා. 4 චිත්තක්ෂණේ වෙනකොට මානසිකාරයට යනවා. ඒ වෙනකොටත් මේ මෙතන චක්කු ප්‍රසාදේ තවම තියෙනවා, 17 ඇවිල්ලා නැහැ නේද කියලා අදහසක් ආවා. මන් දන්නේ ප්‍රශ්නේ පැහැදිලිද කියලා. එතකොට මේ අර චක්කු විඥානයේ එකම නැති වෙන්නේ නැහැ නේද කියන අදහසක් මට ආවා. ඒකත් පැහැදිලි කරගන්න තව ප්‍රශ්න කීපයක් තියෙනවා. මේ මම පහුවෙලා වෙලාවක් තිබුණොත් ඒක කියන්නම්. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මේ හසංග මහත්මයා ওই කාරණා සම්බන්ධයෙන් හොඳ බොහොම සක්‍රීයව එදා එකතු වුණ සාකච්ඡාවට හසංග මහත්මයාට මේ යොමු වෙන වටිනවා. තෙරුවන් සරණයි සිටින දිනාටම මේ ඔය දැල්තුනට මටත් ඔය හරියට මේ ගොඩක් තේරුම් ගන්න අර අභිධර්මයේ ඉගෙන ගත්ත දේවලුත් එක්ක ගලප ගන්න ගියාම තමයි ලොකුම ගැටලුවක් මේ ආවේ එක කොහොමද තේරුම් ගන්න කියන එක. මේ එදා ස්වාමීන් වහන්සේ කිව්වේ මට මම නිකන් දැන අදහස ගත්තේ අපිට අපිට ජනාලංකාර ස්වාමීන් වහන්සේ තෝ කලින් විස්තර කරලා දුන්න විදිහට මම තේරුම් ගත්තේ අර අතිමහත් ආරම්මන ඔහම චිත්ත වීති යනවනේ අරමුණ අල්ල ගන්න අවස්ථාවත් එක්ක සම්බන්ධ වෙලා. ඒකෙදි අර අතිමහත් මේ ආරම්මනත් එක හොඳට අරමුණ ගන්නව නම් මේ මට මතක විදිහ මම මේ කියන්නේ පොඩ්ඩක් ආයෙත් ඒ ජිනාරංග සාමෙන්සයි එක අහන්න ඕන එක හරියටම මේ මතක් කරගන්න. ඒ කියන්නේ ඒක මධ්‍යම වයසේ කියලා මම හිතාගත්තේ ඇත්තට මැද වයසේ නෙවෙයි. අර මේක මේ තියරිටිකල් පැත්ත මම මේ අහපු විදිහ මේ කියන්නේ චිත්ත වීතිය පටන් ගන්නකොට භවංගේ ඉඳලා භවංග චලනය වෙන අවස්ථාව එන්න ඒ භවංග කැඩෙන්න හේතු වෙන්නේ අර රූපේ ඒ මුලම අවස්ථාවක තියෙන එකක් එක්ක සම්බන්ධ වෙලා යනකොට තමයි ඒක වෙන්නේ කියලා වගේ කිව්ව තමයි මට මතක. ඒ කියන්නේ පළවෙනි දැන් ඒ රූපයේ පළවෙනි ආල් කාලේ තියෙන එකක් එක්ක අල්ලගෙන තමයි මේ මේ මේ චිත්ත වීතියක් පටන් ගන්න. මේ චිත්ත වීතිය පටන් ගන්න. එතකොට ඒකේ භවංග ඉඳලා භවංග චලන භවංග චලන භවංග පච්චේද වෙලා ඊට පස්සේ මේ මනෝද්වාරවදී චිත්ත වීති මේ සිත ගිහිල්ලා ඊට පස්සේ තමයි මේ සමාන පංචද්වාරවදී සිත හටගෙන ඊට පස්සේ චක්කු විඥානය හට ගන්නවා. එතකොට එතනේ 4 හරි 5 වගේ මේ රූප ආල් කාලේ තියෙන රූපේ තමයි මේ චක්කු විඥාණයෙන් දැනගන්නේ කියලා තමයි මට මතක තියෙන්නේ. ඒතොර ඒ විදිහට තමයි මම තේරුම් ගත්තේ මධ්‍යම වයසේ කියන්නේ ඒතොර 4-5 විතර ආයුෂ තියෙන එක වගේ කියලා. හන්දන මම කිව්වේ තේරුණාද කියලා. ඒතොර ඒ විදිහට නේ ඒක ඒ චිත්ත වීති අභිධර්මයේ කිව් විදිහට තේරුම් ගත්තේ. අනිත් එක මේ අර ජයන්ත මහත්තයා කිව්වේ මේ ඉස්තරය අනුවත් මටත් හිතුනේ මේ දැන් අර වදිනානකා හම්බුත් තවසමී උපමාක්කුව අර රත්නපුරේ ඉඳලා එක්කෙනෙක් කොළඹ එනවා. කොළඹ එනකොට සමහර වෙලාවට කියනවා රත්නපුරේ මහත්තයා කියලා. ඊළඟට ඒ කියා ආයතනේ වැඩ කරනවා නම් ඒතකොට ඒ වෙලාවයි කියන්නේ ඒකේ මේ ඒකේ ලොකු තනතුරක් දන්නවා. ඒ තනතුරේ නම හට කියනවා. ඒ වගේ ඒතකොට එකම පුද්ගලයාට ඒ කරන මේ ඒ වැඩේ අනුව නම් වෙනස් වෙනවා වගේ අදහසක් කිව්ව සාමිනාස් එක අවස්ථාවක. ඒතකොට මේකෙදිත් මට හිතෙන්නේ දැන් ඇස කියන්නේ චක්කායතන කියන්නේ ප්‍රසාද රූප කියන්නේ ඔක්කොම එකම වෙන්නේ නැති ඒ උනාට ඒ කාර්ය කරනකොට දැන් චක්කායතන කියන්නේ ආයතනික වගේ වැඩේ කරන උදව් වෙනකොට ඒ නමින් ඒ මොහොත හඳුන්වනවා වගේ කියලා හිතුණා. ඒතොර එහෙම ගත්තොතින් අර පෙර නොක්ති බී හටගෙන ඉතුරු නැතු වෙන නිරුද්ධ වෙනවා කියන එකෙන් තේරුම් ගන්න පුළුවන්. මොකද ඒ දැන් ඒ අවස්ථාව හඳුන්වනකොට ඒ ක්‍රියාවලිය සාධාරණව ඒක කියන එක සාධාරණයි වගේ කියලා හිතුණා. ඒක තමයි දැනට මම තේරුම් අරගෙන ඉන්නේ. මේ සමහරට ගොඩක් මම කලින් ඉන්නේ වැරදි අඩුපාඩු තියෙන්න පුළුවන්. තිරුවන් සරණ. තිරුවන් සරණ අසංගපත්න බොම්පින් අපි මම හිතනවා ඉදිරියට මේ අපි කියන නම් කතා නොකර අපි අනිත් අයගෙන විමසලා බලමු. දැන් මෙතෙක් කතා කරපු දේවල් ඒගොල්ලන්ට තේරුණාද නැත්නම් අපි ටිකක් යම්පුරින් කතා කරනවාද යම්සයට ප්‍රශ්න ඇරි මම දීපුත් මාත්‍යන්ගෙන් අහන ඔබතුමාට අපි කතා කරන දේවල් තේරෙනවා ඔබතුමාට ප්‍රශ්නයක් අහන්න තියෙනවා මෙතෙක් කතා කරපු දේවල් වලින් පැහැදිලි කරගැනීමට තේරුම් ගන්න. සමාවෙන්න හරි මහත්මයා මම පොඩි දෙයක් ඉදිරි කරන්න ඊට පස්සේ අපි දිරුක් මහත්මයාට යමු එමු. අසංග මහත්මයා මතු කර අර මේ මහන්ත ආරම්භන ගැන එතෙන්දී එන්නේ මේ බාහ්‍ය රූපය ගැන අපි කතා කරන්නේ. දැන් අපි මේ මධ්‍යම වයසේ ප්‍රසාද රූපය ගැන තමයි අපි මධ්‍යම වයසේ රූප හැටියට කතා කරේ. කියන්නේ ප්‍රසාද රූපය ගත්තොත් ඒ ප්‍රසාද රූපේ මධ්‍යම වයස තාපයව තමයි බොහොම ශක්තිමත්ව බාහිර අරමුණක් ග්‍රහණය කරන්න පුළුවන් ගතිය තියෙන්නේ කියලා. නමුත් හසක මහත්මයා කිව්වා වගේම අර බාහිර රූප ගත්තොත් ඒ බාහිර රූප ඇති වෙන අවස්ථාවෙම තමයි අර වැඩිපුර මේ ඒ කියන්නේ හොඳට ඒ ආරම්මණය ගැනීමට හැකියාවක් ඇහැට ඇති වෙන්නේ. ඒ බාහිර රූපේ ඇති වෙනකොටම ගන්න රූප හොඳට ඇහැට වදිනවා කියලා. මොකද ඒක චිත්තක්ෂණ 17ක් ඉදිරියට තියෙන රූපයක් තමයි හටගත්තේ. ඒක හොඳට ගෝචර වෙනවා අර මධ්‍යම ප්‍රමාණයේ අවශ්‍ය තියෙන චක්කු ප්‍රසාදයට. ඒ විදිහට තමයි මම හිතන්න ඕනේ. එතකොට මට හිතන්න ඕනේ මොකද එතකොට අපිට වෙන් කරගන්න වෙනවා චක්කු ප්‍රසාදය ගැන කතා කරනකොට මධ්‍යම වාසියේ වට තමයි මේ හැකියාව තියෙන ආරම්මන ග්‍රහණය. බාහිර රූපේ ගත්තාම අර කිව්වා වගේ මුලින් ඇති වෙන රූප තමයි ප්‍රබල වශයෙන් ගෝචර වෙන්නේ කියලා. ඒ දෙකේ වෙනස තමයි අපි දැනගන්න ඕනේ කියලා හිතන එක පැටලිල්ලක් තිබුණා නම් දිනාකර කරගන්නයි ඒක කිව්වේ. හොඳයි දිරුක් මහත්තයරි යමු එහෙනම් නේ. තෙරුවන් සරණයි. ඔව් තෙරුවන් සරණයි. හරි මහත්මයා හැම දිනටම නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරන වාසනාව ඉස්සෙල්ලා ඉන්න හැම දිනටම ඔබතුමාට සාකච්ඡා කරන බොහෝ දේවල් මම කරන ක්‍රමයට ගොඩක් වෙනස් ප්‍රතිපදාවට නමුත් මමත් එකඟ වෙනවා. දැන් අපිට ඇස ආදී වශයෙන් මේ අභ්‍යන්තර බාහිර ආයතන දැනගන්න ඕන කියන එක වෙන මට ප්‍රශ්නයක් නැහැ. ඒක ගැන මම ගොඩක් එකඟයි. මම ඉතින් මේව ගැන හදාරන්නේ මට ඒකෙන් මොකක් හරි අර නෙකම්මයට ගියාම තියෙන සතුටත් ඒ වගේම ඇති වෙන උපේක්ෂාවත් ඇති කරගැනීමේ අදහසින් ඉතින් මම උපතපන්නට අහන්න කැමතියි මේ වගේ මේවා ගැන ඉතාමත්ම ගැඹුරින් අධ්‍යයනය කළා එහෙම හිතන එකම මේට ගිය තත්ත්වයක් ඇති වෙනවද කියලා අහන්න කැමතියි. මට එච්චරයි අහන්න තියෙන්නේ. තෙරුවන් සරණයි. මයිතම් දිනුක් මාත්මේ හොඳයි. එහෙම පොඩක් මේ දිගටම කරගෙන යනට වැඩිය පොඩක් අපි පස්සට ඇදලා මේ වගේ ප්‍රශ්න අහන්න එක හොඳයි. මේක පොඩක් බැලන්ස් වෙන්න කාට හරි පුළුවන්ද ඒ ගැන මම හිතන්නේ පත්මසිනී මාත්මයට පුළුවන් ඒ පොඩක් ඒ ගැන පැහැදිලි කරගන්න තියෙනවා සර්. ඉතින් සර් නෑ බොහොම කාලවලට බොහොම ගැළපෙන ප්‍රශ්නයක් තමයි මට ඇරුවේ. අපේ මූලික අරමුණ අපේ මොකද මේ ටාගට් එක කියන තැන නිකම්ම මෙම වෙනවනේ. ඒ කියන්නේ අපි කොහොමද මේ සසර දුකින් ගැලවෙන්නේ කියන තැන කරා යන්නනේ. අපි මේ පටන් ගත්තේ මේ අපි ලෝකේ මවා ගන්න විදිය හොයාගන්න. මේ හොයාගෙන යන කාරණේදී තමයි මේ අපිට ලෝකයේ මවල දෙන එක ආයතනයක් අපි එල්ල කරගෙන ඒ ආයතනයේ ක්‍රියාවලිය මොකද්ද ඒකට අනුව අපි වැරදියට මවා ගන්න ලෝකයේ මවා ගන්න කොහොමද කියලා මේ තේරුම් ගන්න. මේක ඇත්ත දකින්න කොට මේ එකම සිතුවිල්ලම තමයි ඇති වෙන්නේ. කියන්නේ මේ කනිකර ප්‍රෝඩාවක් කනිකර බොරුවක් නැති දෙයක් කෙනෙහි නේද අපි මේ ඇතයි කියලා බාර ගන්න තියෙන්නේ කියලා. අපි මේ නෙක්කම්මයේ කියනක ඇති කර ගන්න ඕන කරන හේතුපාදක වෙන කරුණු තහවුරු කර ගැනීමක් තමයි මේ කියන්නේ. මේක කාරණාව වැටහින්ද අපෙන් ගිලිහි යන ධර්මතාවයන් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ අපි මේ රැවටීම නිසා අපේ බැඳීම කියන කාරණා දෙක ගිලිහි යන හැටි අපිට අත්දකින්න පුළුවන් වෙනවා. ඒ නිසාමයි අපි මේක වඩවඩා ප්‍රයත්න කර ගන්න ඕන කියලා පින්වලින්න මාසපති දෙවන්සක් නැහැ. බම්පින් පන්සිර් මාත්ම අත්‍යවශ්‍යම උතුමා කිව්ව දේ හරි. මොකද අපිට මේ ධර්මය අවබෝධ වෙන එක එක මට්ටම වෙනස්. එක එක්කෙනාගේ අපි මේ ධර්මය අවබෝධ කරගන්න මට්ටම එක එක්කෙනාගේ වෙනස්. ඉතින් මම අහලා තියෙනවා මේ අභිධර්මයේ මේ ගැඹුරු කොටස් ඉගෙන ගන්න මුකුත්ම දන්නේ නැති අය තමයි මේව වැඩි ප්‍රයෝජනවත්. මොකද මේ මෙතන කරන්නේ අපි අර දැන් උදාහරණ වශයෙන් අපි කම්පියුටර් එකේ වැඩ කරනකොට අපි සාමාන්‍යයෙන් කම්පියුටර් එකේ ස්ක්‍රීන් එකේ තියෙන දේ දැකලා අපි එතනින් එහාට කිසි දෙයක් හොයන්නේ නැහැ. උනාට සමහරට මේක කොහොමද මේක ඇති වෙන්නේ, මේක ඩිජිටල් තාක්ෂණය කොහොමද වෙන්නේ, මේක කිසි දෙයක් මේක කොහොමද එකතු වෙලා මේක දෙයක් විදිහට පේන්නේ. ඒ විදිහට යාලට කඩාන කඩාගෙන අර විභජ්‍යවාදී කියලා කතා කරන වැඩි දේශනා කළා. මේ අන්තිමට කඩාන කඩන කියලා කිසිම දෙයක් නැති නෑ කියන තත්වයට කිසිම අඩුවක් නැතුව කියන හිස්තැනක් නැතුව මේ සම්පූර්ණ දැනගැනීමක් තමයි මේ අභිධර්මයේ කොටස් වශයෙන් දැනගැනීමෙන් අපිට සිදුවෙන්නේ කියලා. ඒ වගේම අපි දැන් වාහනයක් එලවනකොට යනකොට උනත් අපිට ඩෑෂ්බෝඩ් එකේ තියෙන දේ දැනගත්තාම සාමාන්‍යයෙන් අපිට ඇති. ඒ උනාට මේ එන්ජින් එකෙන් මේක කොහොමද වෙන්නේ, මේකේ ඇතුලේ මොකද්ද වෙන්නේ කියලා දැනගැනීම අපිට පාඩුවක් වෙන්නේ නැහැ. ඒකෙන් වාසියක්මයි වෙන්නේ අපිට මේ කඩ බැලීමෙන් අන්තිමට මුහුත්ම නැති බව අවබෝධ වෙන තරමට මේ කඩලා බලන්න පුළුවන් ගතියක් තියෙනවා. ඉතින් මේ ඒකමයි මේ පත්මිස මාත්‍ය රිස්ටර් කරන්න හැදී මම හිතන දීලුත් මාත්‍යන්ට ඒක ප්‍රයෝජනවත් වෙන්නේ නැති කියලා. මම දැක්කා ડોක්ටර් මාදව එකතු වෙලා ඉන්න ඔබතුමාට එකතු වෙන්න හොඳ අවස්ථාවක් මේ වෙලාව පොඩ්ඩක් අපිත් එක්ක එකතු වෙන්න දේවාන් සර්ණයි. හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා. මම හිතන්නේ බොහොම ගැඹුරු මාතෘකාවක් අර දීලුත් මාත්‍ය මතක් කරලා දුන්නා වගේ මේ මම එච්චරම අභිධර්මය මේක මේ කාටවත් මේක මේ අපි යන මාර්ග වෙනස් අර දිලුක් මහත්තයා මතක් කරලා දුන්නා වගේ මම මේ පිළිබඳ මට ගොඩාක් දැනීමක් නැහැ. මම මේ පිළිබඳ අධ්‍යයනය කළා නැහැ. හැබැයි මම මේ ගැන අපි දෙකොල්ලම යන්නේ මම අනිවාර්යෙන් එකම දිශාවට අර දිලුක් මහත්තයා මතක් කරලා දුන්නා වගේ අපිට නෙක්ඛම්මයේ යති කරගන්න ඕන. මම භාවනාවේදී මම ගන්න දේවල් තමයි පළවෙනියටම මේ බුදුහාඳුරුව දැන් අපි සරලවම යන්න ගියොත් මෙතන අර තණ්හාව නිසා මේක මේ වෙනවා කියනවා. ඊට පස්සේ කියනවා මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස තමයි මේකේ පළවෙනිටම කඩා ගන්න ඕන කියලා. එතකොට මම භාවනාවේ යන පැත්තක් තමයි මට මේ පේන රූපය මට හැම රූපයක්ම මට ඒක මාව උද්දීපනය කරන්න තරම් හැකියාවක් නැහැ. හැබැයි සමහරක් රූපවලට වෙන කට්ටියට ඒ උද්දීපනය නැති වුණාට මට මේ වෙනවා. ඒක වෙන්න හේතුව තමයි අර අපේ පෙර සංසාර තියෙන පුරුද්ද. ඒ කියන්නේ පෙර සක්කාය දිට්ඨියෙන් තමයි අපි දේවල් උද්දීපනය කරගන්නේ. එතකොට අර මෙතන මේ විඥාණය හැසිරීම පළවෙනිම දේ තමයි මට අවබෝධය මම අවබෝධයට ගන්නෙ මේ විඤ්ඤාණය අපි කොහේ හරි බස්සන්න ඕන කියන එක. විඤ්ඤාණය ඒ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ කියන ටිකේ නාම ටිකෙන් තුර රූපයකුත් නැහැ, රූපෙන් තුර නාම ටිකකුත් නැහැ. එහෙම මේ නාම රූප වලින් තුර විඤ්ඤාණයක්, විඤ්ඤාණයෙන් තුර නාම රූප ටිකකුත් මේ ඇති වෙන්නේ නැහැ. මේක අර බටකොළ මිටි දෙක වගේ විඤ්ඤාණය පවතින නම් මේ මොනවා හරි දෙයක බස්සලා තියන්න ඕන කියන එක තමයි පළවෙනියටම අවබෝධ වෙන්නේ. ඒ කියන්නේ අපි විඥාණය කොහෙවත් බස්සන්නේ නැත්නම් අපේ සක්කාය දිට්ඨියක් ඇති වෙලා නැත්නම් යම් ආකාරයකට මේ විඥාණය දිගට පවතින විදියක් නැහැ. ඒක අන්න ඒ තත්ත්වයට අපි ගෙනියන්න ඕන මේ විඥාණය. එතකොට අර අපේ පෙර භවයේ මේ සංසාරේ අපි දැනට මේ භවයේදී අරගෙන තියෙන ආවුසයි ජීවිතින්ද්‍රියයි නිසා පවතින විඥාණය විතරක් මම හිතන්නේ මෙතන එක සඳහන් වුණා අර ඉන්ද්‍රියක් විදියට පාවිච්චි කරනවා, සලආයතනයක් විදියට පාවිච්චි කරනවා කියන. ඒ කියන්නේ ආයතනයක් නොවි ඉන්ද්‍රියක් විදියට චක්කුව විතරක් පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ ඉන්ද්‍රියන් වෙනකොට අපි කියන්නේ ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා විදියෙන් ඉන්ද්‍රියක් විදියට මේ ආයතනයන් පාවිච්චි කරනවා. එතකොට ආයතන නෙමෙයි ඇත්තටම ඉන්ද්‍රියන් වෙනවා. මේ හය අපි ආයතන වෙන්නේ අපේ පැත්තට ගත්තොත්. ඒ කියන්නේ නිෂ්පාදනය කරන්න ආයතන වෙන දේ තමයි. අන්න ඒක තමයි මේ අපි මේ කතා කරන්නේ. අපි මේ වැරදි විදිහට තේරුම් ගැනීම නිෂ්පාදන ආයතන නෙවෙයි, මේවා ඉන්ද්‍රියන් විදිහට පාවිච්චි කරන්න අපිට කවදකරි වාසනාව අවබෝධය ඇති වුණොත් අන්න ඒක තමයි මම හිතන්නේ මේ අපේ දිනීම කියලා. එතකොට විඥාණය කොහෙටවත් බැස්සෙන්නේ නැහැ. විඥාණය බැස්සලා තියන්නේ මේ අනිත්‍යයි දුක්ඛයි අනාත්ම කියන ඒ තුන් ආකාරයෙන්. අන්න එහෙමයි මම දකින්නේ අපේ ඉස්සෙල්ල සක්කාය දිට්ඨිය නිසා අපිට දේවල් අපි ගන්නවා. ඒ කියන්නේ ඉස්සෙල්ල සක්කාය දිට්ඨිය නිසා නැත්තම් පෙනුනා විතරයි. අපි එහෙම කරන අවස්ථාව ඕන තරම් තියෙනවා. හැබැයි අපේ යම් ප්‍රමාණයකට මේ සක්කාය දිට්ඨිය තියෙන නිසා අපි සමහරක් දේවල් වලින් උද්දීපනය වෙනවා. ඒ කියන්නේ තණ්හාව ඇති වෙනවා, එහෙම නැත්නම් ද්වේෂයක් ඇති වෙනවා, එහෙම නැත්නම් මෝහෙන් තීන මිද්දෙන් අපි මේක මේ සැපත් නැහැ දුකත් නැහැ කියලා අරගන්න ඕන. ඔය ටික නැතුව අපි ඉන්ද්‍රියන් විදියට අපේ දේවල් පාවිච්චි කරන්න පටන් ගත්ත දවසට අපිට තේරෙනවා මෙන්න මෙහෙම තමයි රහතන් වහන්සේලා මේ ජීවිතය ගෙනියන්නේ කියලා. ඒ වගේම අපිට තේරෙනවා මේ පළවෙනියට පෙර සක්කාය දිට්ඨිය නිසා Tamanta දේවල් වැටහුණා. මේ Taman වර්ධක ගත්තත් මේකේ තවත් කාලය තියෙනවා අපිට පසු සංඥාවක් විදිහට මේක පසු සක්කාය දිට්ඨියක් විදිහට නොගෙන ඉන්න. එතකොට අර පෙර අවබෝධය මේ මොනම හරි තැනකදී මේක කඩා ගැනීම අනිත්‍ය හෝ දුක් හෝ අනාත්ම වශයෙන් මතක් කරලා හෝ වෙන කිසියම්ම විදියකින් නික්කම්මයට ගිහිල්ලා මේක වළක්ව ගත්තොත් එතනින් එහාට සක්කාය දිට්ඨියක් ඇති වෙන්නේ නැහැ. එතකොට එන විපාක කර්ම වලට අපි මූණ දීදී ඒකෙන් සංස්කාර ආපහු නිර්මාණය නොකර ඉන්න තරමට මේක අපි තවදුරට යනවා කියන එක තමයි මට එකතු කරන්න තියෙන්නේ. හැමෝටම සම්මා සම්බුද්ධ සරණයි. ඒකෙන් සමය ජොත්නාද බොම්පින් ඒක අදාස එකතු කළාට මම එමනම් ඉතර රාජපක්ෂ මහත්මිය ඔබතුමිටම වෙන්නද ඔබතුමයි මේ කතා කරන මාතෘකාවේ ඔබතුමිට යමක් පැහැදිලි වුණාද යම් ප්‍රශ්නයක් තියෙනවද කරුණා කර එකතු වෙන තේරුම් සරණයි. තිරුවන් සරණයි අවසනටම ඇත්තටම මට හිතෙනවා මට සුදුසුකම් නැහැ කියලා අද සාකච්ඡාව යන තේහාවට කතා කරන්න. මොකද තිරුවන් මහත්මයා කියපු පැත්තටම තමයි මනස යොමු වෙලා තියෙන්නේ. මොකද ඊටාම සරලව දේවල් තේරුම් ගන්නත් මේ මොහොතේ සිදුවෙන සිදුවීම් වලින් දේවල් තේරුම් අරගෙන සිත නෙක්ඛම්මයට පත් වෙන කරගැනීමේ බලාපොරොත්තුෙන් තමයි ධර්ම දේශනාවට ඇහුම්කන් දෙන්නේ. ඒ වගේම කියන්න ඕන දෙයක් තමයි හිතුණාමේ මොකද මේ බර කොටස අපිට සතරගතයන් වහන්සේ කරලා දීලා තියෙනවා කියලා. උන්වහන්සේ කියනවා ඕවගෙන ලත වෙන්න එපා. උබලට කරලා දෙන්න ඕන බර වැඩ ටික මං කරලා දීලා තියෙන්නේ. ඒක නිසා ඒ කියපු ඒ කොටස තේරුම් ගත්තනම් එතනින් එහාට දැන් මේ මොහොතේ සිදුවෙන දෙයට හිත යොමු කරගෙන ඉඳලා මේ දුකෙන් ගැලවෙන්න බලන්න කියලා. ඉතින් ඒ පැත්තට කතා වෙනවා නම් තේරුම් ගන්න තියෙන්නේ අපිට උන්වහන්සේ දේශනා කළ තියෙනවා යංකින්ච දුක්ඛං සම්භෝති සබ්බං සංඛාර පච්චය. තවත් වෙනක කියනවා යංකින්ච දුක්ඛං සම්භෝති සබ්බං පස්ස පච්චය. එතකොට මෙන්න මේ දෙක සිද්ධ වෙන්නේ කොහොමද කියන එක තමයි මම හිතන්නේ මේ අභිධර්මානුකූලව හොක් පැහැදිලි ඉන්නේ. නමුත් මේ දෙක සිදු වෙනවා කියන එක මේ මොහොතේ දැක්කේ නැත්තම් මේ සිදු වෙන්නේ මේකයි කියන එක අපි කොයි තරම් අපි ඔළුවෙන් ඔළුවට කතා කරත් අපිට හිතට නම් නිවනින් ඈත් වෙනවා මිසක් නිවනට කිට්ටු වෙන්නේ නැහැ කියලා හිතෙන්නේ. මොකද සංඛාර වැඩි වෙන්න නිවනින් ඈතට හිත යනවා කියන නිසා. ඒක මගේ අදහසක් නෙවෙයි සත්‍යගතයන් වහන්සේ කියනවා. විසදුවක් ඇතුළු නම් මෙහෙමයි කියලා. ඉතින් ඒක දැකීමේ උත්සාහය තමයි නිරත වෙලා ඉන්නේ. මම හිතන්නේ ඊට වැඩි යමක් එකතු කරන්න මට දැනට නම් බෑ තිරුවන් සරණයි. ඔබතුමියන් කියපු දේවල් සම්බන්ධ කරගෙන මට හිතුණා සාකච්ඡාවට යමක් එකතු කරන්න. මේ සම්මා මට දැන් කතා කරනකොට මේ මනසට ආපු දෙයක් මේ සම්මාදිට්ඨිය කියලා කියන්නේ මහ විශාල පරාසයක් කියලා මට හිතුණා. උදාහරණයකට මගේ හිතට අග්ගල යමුනේ හිතන්නකෝ පිට්සා එකක් කියලා පිට්සා එක ලොකු එකක් නේ ලොකු පිට්සා එකක්. ඉතින් ඕකේ තියෙනවනේ නොයෙකුත් පුංචි කෑලි එකේ යාති දාලා උඩ ගොඩාක් දේවල් තියෙනවා. සම්මාදිට්ඨිය කියන්නේ සම්පූර්ණ ලොකු පිට්සා එකම නං. මේ පූර්ණ සම්මාදිට්ඨියක් ඇති වෙච්ච දැන් තමයි පූර්ණ විමුක්තියක් තියෙන්නේ. නමුත් ඔය පිට්සා එකෙන් බැහැරව ඉන්න අපි සම්මාදිට්ඨියෙන් බැහැරව ඉන්න පුද්ගලයා මේ සම්මාදිට්ඨිය කියන මේ පිට්සා එකේ කොනකට ඇවිල්ලා ඒක චුට්ට ඒක පිට්සා එකේ කොටස අවබෝධ කරගන්නකොට එහෙම නැත්නම් කනකොට අපි හිතන ඕන අපි දැන් සම්මාදිට්ඨිය තමයි කියලා. ඔව් සම්මාදිට්ඨිය තමයි. නමුත් අර සම්පූර්ණ හැබැයි පිට්සා එකේ හැපැති තියෙන දේවල් මම දන්නේ නැහැ. අර තමන් අතපත ගාපු කොටස විතරයි තමයි දන්නේ. එතකොට ඒකෙන් සහනයක් තියෙනවා, සනීපයක් තියෙනවා, හොඳක් තියෙනවා. ඒක ඔක්කොම සත්‍යයක්. නමුත් අර පූර්ණ සමාධිත්‍ය තමයි නැතිලා නැහැ කියන කතාව තියෙනවා. එතකොට මේ අර සියුම් කොටස් මේකේ තියෙන හැමදේම දැනගත්තු කෙනා පූර්ණ දේ දැනගත්තාත් වෙනවා. එතකොට මේ අපි අර පටලවා ගන්න නායකයි තථාගතයන් වහන්සේ අපේ අවස්ථාවල් දේශනා කරපු දේවල් වලින් මේ ධර්ම අවබෝධය සඳහා තමන් කරන්නා වූ සංස්කරණයන් උත් සමන්ට බාධාක් වෙනවා කියන තැන ධර්ම අවබෝධ කරගන්න ආතෙක් ධර්ම අවබෝධ කරගත්තාට පස්සේ ප්‍රඥාව කියන දේ විසිකරන්න කියන කතාව අපේ නොයෙකුත් ගුරුවරු අපිට කියලා දීලා තියෙනවා. තථාගතයන් වහන්සේ දේශනා කරපු දේ ප්‍රඥාව පවා විසිකරන එක ඇත්තක්. නමුත් ඒ ප්‍රඥාව ඇති කර ගැනීම සඳහා මේ සම්මාදිට්ඨිය ඇති කරගන්න ඕනේ කියන දේ. එතකොට මේ හැබැයි අපි තමයි දැන් ඉන්න තැන ඉඳලා මම මෙතනමයි ඉන්නේ මට මෙතනින් ආපමයි කියලා ඉන්නකකින් Tamanට පාඩුවක් වෙයිද කියලා හිතෙනවා. මොකද මට මෙතන හොඳයිනේ. මෙතන හොඳයිනේ. එක්කම සුව ලැබෙනවා. මන්නම් හැබැයි මෙතන තමයි ඉන්නේ. අනිත් ඒවා මට වැඩක් නැහැ කියලා ඉන්න එකෙන් පාඩුවක් වෙයිද කියලා හිතෙනවා. මොකද මේ ડોક્ટર මාදෝ එහෙම දන්නවා අපි ගුරුරු අපි මේ ගරු කරන ගුරුරු අපිට විවිධ ක්‍රමෙන් මේ වට වර්ගෙන් කියලා කරකින් හිටගෙන කියලා ඒ ඔක්කොම දේවල් කියනවා. ඉහි මේ අභිධර්ම වචන පාවිච්චි නොකරාට මේ ටික තමයි මේ දෙකයි එකයි දෙක අහනකොට කියනවා. මේ කියන්නේ ඒක නෙදෙයිනේ කියලා. හරිද? එතකොට ඒ වගේ මේ ධර්මේ හොයන කෙනා දකින්න කෙනා දකින්නේ මේ ගැඹුරමයි. මේ ගැඹුරු දකින්න තරමටම තමයි සම්මාදිට්ඨිය ඇති වෙන්නේ. මේ තථාගතයන් වහන්සේ ගැඹුරු තමයි මේ අභිධර්මයේ අපිට පැහැදිලි කරලා දීලා තින්නේ. ඉතින් ඔය අභිධර්ම නම් සෙට් එක නැතුව හරි කමක් නැහැ. ඔය ගැඹුරු දකින්නම නම් වෙනස් දෙයකට එච්චරයි තියෙන්නේ එතන. මේ නම් සෙට් එක දැනගන්න අවශ්‍ය නැහැ. ඇත්තටම මේ නම් සෙට් එක පැත්තක දාලා දැනගන්න ඕනේ. ඉතින් මේ ගැඹුරු තමයි දකින්න ඕනේ. කොතෙන්දද මේ ඇති වෙන්නේ? ඇහැ කියන දේ කොතෙන්දද මේ ක්‍රියාත්මක වෙවා සිද්ධ වෙන්නේ කියන දේ. ඉතින් මේ කතාවට තමයි අපි අද ඉන්නේ. ඉතින් ඒ නිසා ගෞරව කරනවා හැමෝම දැනටත් තමයි මේ කොටස වැදගත් නැහැ කියලා හිතන අය පවා සාකච්ඡාවට නිරතුරලා ඉන්නේ කොතනෝ ඉතියාට හැංගීමක් තියෙනවා මේකෙන් කවදා හරි ප්‍රතිඵලයක් තියෙයි කියලා. ඒක බොහොම ගෞරව කරනවා. දැන් මම සමා වෙන්න මම ඒ ටික කියන්න හිතුණා. ජයන්ත මහත්තයාට වුණා. ඔව් තේරුම් ගන්නයි මම හිතන ඇත්තටම අපිට ඉගෙන ගන්නත් බොහෝ දේ තියෙනවා. අපිට මම හිතන්නේ මූලික වශයෙන් අපි ඇත්තටම මහා සලායතනික සූත්‍රයේ පිළියොත් එහෙම එතන කියන්නේ ඇත්තටම ඇහැ කියන එක ගත්තොත් ඒක දකින්න කියලා. ඒ කියන්නේ චක්කුං කෝපිකවේ ඥානම් පස්සන් යථාභූතං. ඒ කියන්නේ ඒ ගැන ඇති දැනුමත් ඒ ගැන ඒ දැකීමත් යථාභූත වශයෙන් දැකීම. ඒ වගේම රූපයත් ඒ විදිහට දකින්න, චක්කු විඤ්ඤාණත් ඒ විදිහට දකින්න, චක්කු සම්පස්සයත් ඒ විදිහට දකින්න. ඒ එහෙම දකිනකොට අර විදිහට අපි ඒක සාරයි කියලා ඒකට ඇලෙන්න යන්නේ නැහැ කියලා. ඉතින් අපේ දැන් මේ කරන සාකච්ඡාවල මූලික පරමාර්ථ එහෙමත් නැත්නම් අපේ ටාගට් පොයින්ට් එක වෙන්න ඕනේ මේ ඇහැ කියන එක මේ විදිහට අපි අඳුරගත්තට පස්සේ අපි දන්නවා මේක බලන්නේ යම්කිසි රූපයක් කෙරෙහි අපිට අපිව දැනුවත් කරන ඒ ඡායා මාත්‍රය අපිට ගෙනත් දෙන එක විතරක් කරන ඇහැ තමයි අපිට මේ ඒ නිසා අපිට ඇති වෙන දුක්ඛන්දරාව අපිට පේනවා. ඉතින් මේ ඇහැ ගැන දැනගන්නවා කියන්නේ ඇහැ කියන්නේ කොයි වගේ දෙයක්ද? ඒකින් කරන කාර්යය මොකද්ද? ඒකින් කරන කාර්ය ඇත්තටම ඇහැද අපිට දුක ගෙනත් දෙන්නේ. එහෙමත් නැත්නම් ඇහැ හින්දා අපිට ඇති වෙන අනිත්කුත් කොටස් ටිකට දුක ඇති වෙන්නේ. ඒ කියන්නේ මම හිතන්නේ සෑහෙන ඒ කියන්නේ ඒක වටපිටාව සම්පූර්ණ වටපිටාව අපිට ඉගෙන ගන්න පුළුවන් මේ විදිහට අපි පොඩි පොඩි කොටස් ගැන ඉගෙන ගන්න එකෙන් ඒ ඇහැ සම්පූර්ණයෙන් ඉගෙන ගන්නවා. ඊට පස්සේ අර අපිට ලබන සතියේ සාකච්ඡාවට ගන්න තියෙන අර ගෝචර වස්තු ගැන තියෙන මේ සාකච්ඡාව ගත්තොත් ඒක බාහිර රූපය කියන්නේ මෙන්න මේ විදිය දෙයක්. ඒක කොහොමද ඇති වෙන්නේ? ඒකෙන් ඒකේ මොනවාද ලක්ෂණ ටික කියලා ඒ විදියට දැනගන්නවා. ඒ විදියට දැනගත්තාම මෙන්න මේවා එකතු වෙලා අපේ විඥානයත් එක්ක ඇති වෙන ස්පර්ශය නිසා අපිව කොයිතරම් දුරකට මේ සසරේ ගෙනියනවද කියලා දකින්න නම් අපි මේකේ ෆවුන්ඩේෂන් එක හැමතත් නැත්තම් මුල් කොටස් ටික දැනගන්න එක හරි වටනවා කියලා හිතෙනවා. ඉතින් ඒක සමහර විට ඇතැම් විට තමන් නොදනුවත්ම ওই ටික දකිනවා. සමහර වෙලාවට ඒක වචන වලට පෙරලා ගන්න තියෙන අපහසුකම නැත්තම් ඒ ආකාරයෙන් තමයි තියෙන්නේ. මං හිතනවා මෙතන ඉන්න හැමෝටම ওই ඥානෙ යම් කිසි ප්‍රමාණයකින් තියෙනවා. ඒක මේ අඩියටම බෑලා මතු කරලා ගන්න එක තමයි මේ සූත්‍ර දේශනාවලින් කරන්නේ. විශේෂයෙන්ම අපි බොහොම ළඟින් අපි තමයි ගෞරවයෙන් සවන් දෙන ධර්ම දේශනා කරන ගුරු කියන්නේ ඇත්තටම ස්වාමින් වහන්සේලා මේවා නිතරම මතු කරලා දෙන්නේ මෙන්න මේක දැක්කාම තමයි සම්මා දිට්ඨිය ඇති වෙන්නේ කියලා. ඉතින් මේ ඒකදී මම පොඩි කොටසක් කියන්නම්. ඇත්තටම මේ ඒක මේ ඒවා අසාරක්කව එහෙමත් නැත්නම් ඒ විදිය ඇහැගෙන දැනගෙන මේක තණ්හාවෙන් නන්දිරාගේ ඇති වෙන විදිය ඒව දැකලා ඒව දකින්න එකම සම්‍යා දෘෂ්ටිය වෙනවයි කියලා කියනවා. මුලික වෙලාවට බලන්න මහා සලායතනික සූත්‍රයේ ඒක හොඳට කරුණාවෙන් පැහැදිලි කරලා තියෙනවා. ඇස කියන එක, රූපේ කියන එක, චක්කු විඥානය කියන එක, චක්කු සම්පස්සේ, මේ හැම දෙයක් ගැනම හරියට දැනගෙන අර නෙක්ඛම්මේට යනවා නම් කෙනෙක් අන්නේ එතන තියෙන ඒබඳු කෙනෙකුට යම්කිසි දෘෂ්ටියක් තියනවාද, ඒ දෘෂ්ටියම ඔහුගේ සම්මා දිට්ඨිය වෙනවායි කියලා. ඒබඳු කෙනෙක්ගේ සම්මා සංකල්ප යම්කිසි සංකල්පයක් තියනවාද, ඒ සංකල්පයම ඔහුට සම්මා සංකල්පය වෙනවා කියලා. ඒ කියන්නේ මේක යොමු වෙන්නේ ඇත්තටම ආර්ය අෂ්ටාංගික මාර්ගයට. ඒ කියන්නේ මේ කිසිවක් අපතේ දැම්මා කියලා හිතන්න එපා. මේ හැම දෙයක්ම යොමු වෙලා තියෙන්නේ අප විසින් වැඩිය යුතු ආර්ය අෂ්ටාංගික මාර්ගයටම කියන එක නැවතවරක් මතක් කර තියනවා. හොඳයි, මම එතනින් නවතින්නම්. තවදුරටත් ඉදිරියට මම හිතනවා කල්යන මිත්‍රය අපිට එකතු වෙයි කියලා. ඒකෙන් සම්මාරි මාත්නේ කරන තරමේ අතේම මේ මාත්‍රිකා විවෘත නිසා අපි මේ ෆීල්ඩ් මාත්‍රා ඉතාලි පස්මාත් මේ හැම කෙනාම දෙන අදහස් අපිට ඇත්තෙසෙම ප්‍රයෝජනවත් වෙන අපි මේ දේවල් ඉගෙන ගැනීමේදී අපේ සිත සමතුත්ත වෙන්න. දැන් යම් මාත්‍රික විදිහට මම තේරුම් අරන් ඉන්නේ අපි ඇත්ත වශයෙන්ම දැන් උදාහරණ වශයෙන් අපිට අතාරින්න ඕන නම් ඇත්තටම මෙතන සත්‍යයේ පුද්ගලයෙක් නෑ. මේක අතහැරෙන කෙනෙක්, මේක අතහැරෙන දෙයක්. මේ සංඝායතන අපි අතාරින්න අවියතුලින් අතහැරෙන්න ඕන. අපි මේ ආයතන වල තියෙන බැඳීම, මේ ඇස මගේ කියන හැඟීම, මේ කන මගේ කියන හැඟීම, මේ අතහැරී ඉඳේවල්. එමනම් අපි මේ කෙනෙක් පුද්ගලයෙක් සත්‍යයේ පුද්ගලයෙක් නෑ. මේ අතහරින කෙනෙක් මේ අතහැරෙන දේවල්. එමනම් අපි කළ යුත්තේ ඒ අතහැරීම විදීම සිදුවීම සඳහා හේතු සකස් කිරීම. ඉතින් මේ අපි කරන්නේ හේතු සකස් කිරීම. ඒතකොට එක එක්කෙනාගේ මට්ටම අනුව සසර පුරුද්දානුව සසර කරලා තියෙන දේවල් අනුව සමාහරට වෙන වෙන මට්ටම් වලින් මේවා අතහැරෙන්න පුළුවන්. සත්‍ය පුද්ගලයන් අපි කරන්නේ හේතු සකස් කිරීම. එහෙමනම් අපි මේ අභිධර්මයේ කියන මේ ගැඹුරු ධර්මය අපිට ගැඹුරු වුණාට මේ අපි කරන්නේ මේ කඩ බලලා කඩන්න පුළුවන් අන්තිම දැනෙන්නක කඩන්නේ අපි යම් වෙලාවක් අපි මේ හැම දෙයකින්ම කරන්නේ හේතු සකස් කිරීම. හේතු සකස් කිරීම නිසා ඇති වෙන ඵලය ගැන අපිට පසුත් හිතන්න අවශ්‍ය නැහැ. මොකද මේ ඵලයේ හේතු සකස් වෙනකොට ඵලය සිදු වෙනවා. ඒකට මේ හේතු සකස් කරනකොට අපි ඇතුලේ මේ අතහැරෙනවා. මේ කඩ බලනකොට මේ සත්‍ය පුද්ගලික කෙනෙක් නෑ. මෙතන තියෙන්නේ ධාතු විශේෂයන් පමණයි. මේ ඇති වෙන නැති වෙන සමුදේ නිරෝධ වෙන ධාතුන් පමණයි තියෙන්නේ කියන தත්ත්වය එක එක්කෙනාගේ එක එක මට්ටම් වලින් අපි සසර පුරුද්දෙන් තමයි එක එක මට්ටම් වලින් අහතරෙන්න පුළුවන්. ඉතින් ඒ තාක්කල් අපි මේ යම්කිසි මට්ටම දෙකට මේ කඩ බැලිය යුතුයි කියන හැඟීම තමයි මට තියෙන්නේ. මම නම් අභිධර්මයේ මේ ගැඹුරු කියලා හිතුවත් මම නම් ඉගෙන ගන්න උත්සාහ කරන්නේ කවදාහරි අපිට මේ හේතු සකස් කරනකොට අපි තුලින් මේ අතහැරලා යයි කියන ඉතිවිල්ලේ. ඒකයි මම කියන්නේ යන්න මාතක් මම පරිසෝතයෙන් සාකලේ. මම එහෙමනම් දැන් සේන මහත්මයාට වෙනවා. ඔබතුමා දැන් වාර්ති විද්‍යා මේලේ ඔබතුමත් මේකට සහභාගී වෙන තෙරුවන් සරණයි. සේන මහත්මයා තෙරුවන් සරණයි. ඔබතුමාගේ යොමු වෙන මම ප්‍රශ්නෙකුණුත් සේන මහත්මයා දැන් නම් මේ කියලා දීපු දේවල් මේ මාතෘ මතු කළ දීපු දේවල් ස්වාමීන් වහන්සේලා කියලා දීපු තුලින් මේගොල්ලෝ මතු කළ බොහෝ දේවල් ඒ තුලින් මම හිතාගෙන ඉන්නවා. දැන් කවුරු හරි මට කිව්වොත් එහෙනම් ඊට පස්සේ මේ ඇහැ කියන දේ පෙර මේ පූර්ව කර්මයකින් ඇතිවෙච්ච දෙයක් කියලා මම කියන්නේ නැහැ. ඊට පස්සේ නෑ එහෙම නෙමෙයි කියලා මම කියන්නේ නැහැ. ඊට පස්සේ දැන් මම අද එහෙම තේරුමකට ආවා කියලා හිතනවා. ඊට පස්සේ කවුරු හරි කිව්වොත් එහෙම ඒ වගේම මේ සම එහෙම නැත්නම් මේ කියන්නේ මොකද ඒ කියන්නේ කය කියන දේ පොට්ටම් මේ පෙර කර්මයකින් ඇතිවෙච්ච දෙයක් කියලා මම නැහැ කියන්නේ නැහැ මේකට. ඊට පස්සේ ඒ වගේම කවුරු හරි කිව්වොත් එම මේ ඇහැ කියන දේ පෙර තිබූ දෙයක් හැටියට නෙමෙයි මේ මේ මේ මේ නොතිබීපු දෙයක්ම ඇති වෙලා ඒ ඇතුසනින් නැති වෙන දෙයක් කියලා මම කියන්නේ නැහැ. නෑ ඒක නම් වැරදි කියලා මම කියන්නේ නැහැ. ඒ මම හිතාගත්ත දේ. ඒ වගේම මම මේ සාකච්ඡාව විදිහට මොමනේ කියනකොට මම මේ ප්‍රයෝජන වෙනවා මේ මම කියනවා නම් එහෙම මේ ඇහැ පෙර නොතිබීම දෙයක් මේ පුතණින්ම ඇති වෙනවා කියන ඒ ස්ටේට්මන්ට් එක ඒ විදිහටම කියන්න යනකොට මම පොඩ්ඩක් ප්‍රයෝජන වෙනවා. මොකද එතන අපිට පොඩි ගැටලුමක් අපිටම ඇති වෙච්ච නිසා ඒක කියනකොට ඒකට පොඩි අර ක්වොලිෆයර්ස් දාන්න වෙනවා ඉස්සරහින් කියලා වගේ තමයි දැන් තේරුම් අරගෙන ගත්තේ සරලව. මම අභිධර්ම පැත්ත අත්හැරලා මේ කියන්නේ ওই චිත්ත විදි කොතෙන්ද ඇතුනේ, අර මේ ප්‍රසාදේ මොන වයසද, ඒව ටිකක් ගැඹුරු වැඩි කියලා අපි හිතලා ටිකක් අයින් කරමු. අඳුම වශයෙන් මේ ටික මම තේරුම් ගත් අරගෙන මෙහෙම කියන්න හිතනවා. ඒ මම තේරුම් අරගෙන කියන්නේ ගත්ත ටික වැරදිද, අනිත් මහතුරුන් පස්සේ යමුනන් පස්සේ කට්ටිය මම මට උදව් කරන්න මම ඒ ටික ඒ සරල තේරුම් ගන්න මෙහෙම වැරදිද කියලා. මම සේන මහත්මයාට වෙන්නම් ඔබතුමාට පුළුවන් මේ ආදි මහත්මයා මතු කර මේ ඔබතුමාගේ මුණේ ඔබතුමාට පුළුවන් එකතු වෙන්න. තෙරුවන් සරණයි. ඉතාම වැදගත් සාකච්ඡාවක්. ඇත්තසින් දල්වත් මහත්මයා කියපු එක තමයි මටත් හිතුනේ. මොකද දැන් අපි ගත්තොත් උප්පත්තියෙන් දුස්ථාදිපද කෙනෙක්ගෙන ඇස් පෙනෙන්නේ නැති කෙනෙක් ගත්තොත් දෘෂ්ටියෙන් ආබාධිත කෙනෙක් එයාගේ ඇයි ඒ දැන් දෙන්නෙක් ගත්තොත් එක්කෙනෙක් දෘෂ්ටි ආබාධිතෙක් අනිත් එක්කෙනා සාමාන්‍ය පුද්ගලයෙක්. ඒතර මේ දෙන්නගෙන් එක්කෙනෙකුට ඒ ඇස කියන එක අපි මේ කියන්නේ චක්කු කියන එක හරි මොකක් හරි ඒක එක්කෙනෙකුට ඇති වෙනවා එක්කෙනෙකුට නැති වෙනවා. මේක හේතුව මොකද්ද කියලා බැලුවොත් ධර්මයන්ව අපි දන්නේ කර්මය පෙර කරපු කර්මයක් නිසා තමයි මේක වෙන්නේ කියලා. ඉතින් එක එක අවස්ථාවක්. ඊට පස්සේ දැන් දෙක ප්‍රශ්නයක් මට මතුනේ. දැන් මේ සාකච්ඡාවේදී කීපද නැකීපු කතාවක් බඳින මට තේරිච්ච විදිහද කියලා මේ තෙනීම තියෙන ආසාව නිසා මේ චක්කු ඇති වෙන්නේ කියන එක. එහෙමනම් දෘෂ්ටි ආබාධික කෙනෙකුට ඒ ඇස නැතිවීම එයාගේ මේ එහෙම බැලීමට ආසාවක් නැතිකමද කියන ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒක වෙන්න බෑ. මොකද හේතුව එකම හේතුව මට කියන්න පුළුවන් බුදුහාමුදුරන්ගේ දේශනාවකදී දේශනාවල් කියලා තියෙන මම අහලා තියෙනවා. මේ බුදුහාමුදුරන් කියන අහන්නේ කියන්නේ බණ වලදී අහලා තියෙනවා දෘෂ්ටි ආබාධ උප්පත්තියෙන් දෘෂ්ටි ආබාධික කෙනෙකුට හරි උදෘෂ්ටි ආබාධික කෙනෙකුට හරි නිවන් දකින්න බෑ කියලා. දැන් නිවන් දකින්න බැරිකත් ඇයි? මොකද මේ නිවන් දකින්න බැරි දෘෂ්ටි ආබාධිත වුණාට මෙයාට කන්න ඇහෙනවා, අනිත් ඒවා තියෙනවා, එයාට ධර්මය අහන්න පුළුවන්, ධර්මය අහලා වැඩ කරගන්න පුළුවන්. ඇයි මේ ඇස පෙනෙන්නේ නැති කෙනෙකුට නිවන් දකින්න බෑ කියලා බුදුහාමුදුරෝ දේශනා කළා තියෙනවා. මේ විදිහේ ගැටලු ගොඩාක් එනවා මේ මේ මේ ගැන කතා කරනකොට. ඉතින් අර මට තේරෙන්නේ නම් කියන්නේ සාමාන්‍ය විදිහට තේරුම් ගන්නකොට කර්මයක් නිසා, ඒ කියන්නේ පෙර කරපු කර්මයක් නිසා තමයි මේ ඇස කියන නැත්තම් චක්කු කියන එක හැදුනේ. ඉතින් ඒක පාවිච්චි කරනකොට ඒ පාවිච්චි කිරීමත් ඒකත් කර්මයක්. ඒතර ඒ කර්මය තවත් ඒ කර්මය නිසා තවත් නැවත නැවත ඉපදීම ඇති වෙනවා. ඒ විදිහටයි මට මේක තේරුම් ගත්තේ. මේ එතකොට අර ඇත්ති නැතුවම කියන්නේ ඒක යම් කිසි අපි එක සිද්ධියක් ගැන බැලුවොත් චක්කු කියන සිද්ධියක් කියන පෙනීම කියන සිද්ධියක් බැලුවොත් ඒක පාට මේ පෙනීම කියන සිද්ධිය ඇති වෙලා මේ පෙර දැකපු නැති දෙයක් පාට දැක්කා. ඒ දැකලා ඒක නැතිස්සක් දීලා මොකක් හරි කළා ඒක නැති වුණා. ඒකත් ඒ අතින් බලනකොට මේක පෙර තිබිච්ච නැති දෙයක් ඇති වෙලා ඊට පස්සේ ඒක නැති වෙලා යනවා. එහෙම ගණත් ඒ විදිහටත් මේ චක්කු ගැන මට හිතෙනවා එහෙම විදිහටත් හිතන්න පුළුවන් කියලා. ඉතින් මේ දෙපැත්තම ඉතාම හොඳට කියන්නේ තියෙනවා. ඉතින් ඒක ඉතාමත් පරිස්සමෙන් තේරුම් ගන්න ඕනේ. ඒකෙන්ද මේ තවදුරටත් මේ ගැන සාකච්ඡා කරනවා නම් හොඳයි කියලා මට තේරෙන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි කියන මාත්මේ බොහොම පිං චන්ද පිරිස් මාත්මේ ඔතිමට පුළුවන් දැන් එකතු වෙන අපේ සංග තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සියලු දෙනාටම සුබලුත් අවුරුද්දක් වේවා. හැමතෙම මමත් හුඟක් කියලා අහගෙන හිටියා. මට මමත් දැන් ඉන්නේ කොයි පැත්තේ නැති මැද වගේ තත්ත්වයක ඉන්නේ. මම බොහෝ කාලයකට ඉස්සෙල්ලා ඉඳලා ඉතාම තදබල ආසාවක් තිබුණා අභිධර්ම ඉගෙන ගන්න. ඉතින් මම මේ මට එතකොට හරියට ගුරුවරයෙක් හිටියෙත් නැහැ. මම ওই පොත් බල බල පන්සලේ ගිහලා හාමුදුරුවොත් එක්ක වාද කරන කොහොමද මේක වෙන්නේ කොහොමද මේක වෙන්නේ කිය බොහොම ආසාවෙන් ආසාවෙන් ඉගෙන ගත්තා. ඉතින් එතන මගේ ධර්මඥානෙ දියුණු වෙنده මේ චිත්ත වීතිය ඇති වෙන හැටි දැන ගැනීම ඉතාමත් ඉබහල් වුණා. එතනින් වාක්ලාට මේ මෙතන කරන්න කෙනෙක් නැහැ මේ මේ සක්කාය දෘෂ්ටි කියන එක මේ නැති කරගන්න මේ බොහෝ ඉවහල් වුණා. චිත්ත රීතියක් ඉගෙන ගැනීමෙන් හොඳට තේරුම් ගැනීමෙන් පස්සේ ඉතින් සාකච්ඡා ගොඩාක් ස්වාමීන් වහන්සේට අහුන්කන් දෙනවා. අහගෙන අහගෙන යනවා. මේක අභිධර්ම ඉවරෙකුත් නැහැ. තව තව ඉතින් ඉදිරියට යනවා. පුංචි කොටස් වලට කඩන්න ඕනේ කියනවා. ඒවා පේන්නේත් නැහැ. හරියට අර ඉබ්බා වගේ ඉබ්බා වතුර ඇතුළට ගිහිල්ලා මේ පිට ඉන්න ගෙම්බට ඇවිල්ලා මේ මාළුවට ඇවිල්ලා කියනවා මේ ගොඩ බිම මේවා අලස්සන ගස් තියනවා මල් තියනවා කියනවා. එතකොට ඉතින් මාළු අහනවා මේ ඔය ගහ කියන එක මේ අර ඔය මේ පාසිය වගේද කියලා. මේ මට මම මේ කාටවත් මුකුත් නෙමෙයි මේ මට මගේ හිතට ආව හැඟීම් මම මේ කියන්නේ. ඉතින් ඒ වගේ වගේ තමයි මම හිතනවා මමත් කියලා. එතකොට ඉතින් මට මම අර ඔබතුමාලට කිව්වා මට හොඳ කල්යාණ මිත්‍රෙක්ගේ දේශනාවක් හම්බුණා කියලා nibbana.com කියලා ඒ වෙබ්සයිට් එකට ගිහලා අහලා බැලුවොත් මම කියන දේ තේරෙයි. ඉතින් මට දැන තේරුණා මට එච්චර ජීවත් වෙන්න කාලයක් නැහැ. තව මගේ ජීවිත කාලය ටිකයි තියෙන්නේ. ඉතින් මට දැන් මේකෙම එළිලා හිටියොත් මගේ මේ ඉතුරු ටික මට කරගන්න පුළුවන්ද කියන හැඟීම ඇවිල්ලා මම මේ අර ස්වාමීන් වහන්සේගේ දේශනාවට අහුන්කන් දුන්නා. අහුන්කන් දෙනකොට මේ ඒකේ කියන දේවල් මට අවුරුදු 20 ගණන් එතත් වඩා කලින් මම සරණ කාලේ භාවනා කරලා තියෙනවා කියලා කිව්වා. ඒවා නේද මේ ස්වාමීන් වහන්සේ කියන්නේ මේවා නේද මේ කියන්නේ කියලා මට මතක් වෙලා මට මාව මගේ මතකයේ ඇදගෙන ගියා පස්සට. ඉතින් දැන් මම එතන ඉඳලා තමයි දැන් පටන් ගන්න තියෙන්නේ. දැන් ඒ ස්වාමීන් වහන්සේගේ බණහඬ තමයි ඒ ස්වාමීන් වහන්සේ කියන්නේ බොහොම සරලයි මේ වර්තමාන මොහොතේ ජීවත් වෙන්න. මම දැන් මෙතන ඇස් දෙක පියාගෙන මොනවත් හිතන්නේ නැතුව තමන්ට පේන දේ තේරෙන දේ හිතන්න. එතකොට ඔහොම හිතාගෙන යනකොට ඉතින් දැන් අපට මේ දේවල් තේරෙනවා. සිතුවිලි එනවා. ශබ්ද එනවා. ඉතින් ඒවා ඔක්කොම මෙනෙහි කරන්න. ශබ්දයක් එනවනම් ශබ්දයක් කියලා මෙනෙහි කරන්න. රූපයක් දැක්කනම් අපාර යනවනම් රූපයක්. රසක් අල්ලනවනම් යම් කිසි දෙයක් අල්ලනවනම් මේක සීතලයි මේක රසනේ. අපි අතු ගන්නවා නම් මෙන්න අපේ අතු ගන්න එක ගැන රූම් එක අල්ලනවා. ඒක තද ගැටි දෙනවා. ඒක අල්ලන මේ වර්තමානයේ ජීවත් වෙන්න. එතකොට දැන් අපි ඔය දැන් අපි යම් කිසි අර චක්කු ලෝකේ ප්‍රිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජති උපද්දමාන නිරුද්ධති. ඒ කියන්නේ ඇහැට දැක් එන තණ්හාව ඇති වෙන්නේ අපේ පහුගිය ආත්මල කරපු කුසල අකුසල වලින් එන ආශ්‍රව නිසා අපේ දෙන තල්ලුවකින් තමයි. ඒ කියන්නේ යම් කිසි පුද්ගලෙක් එක්කෙනෙක් දැකලා තරහකාරය කියලා හිතන්නයි එක්කෙනෙක් දැකලා මගේ යාළුවා කියලා හිතන්නයි ඒ එන්නේ ඒ බලය අපිට මෙච්චරකල් අපේ ආශ්‍රව වලින් ගලාගෙන එන ශක්තියකින් තමයි අපිට තල්ලු කරලා දන්නේ. එහෙම දැක්ක ගමන් ඇහෙන් රූපයක් දැක්ක ගමන් රූපයක් කියලා හිතන්න කියලා කියපුවම අර පරණනේවා එන්නේ නැහැ. ඒක නැතු යනවා. ඒ මෙනෙහි කරන එකේ කුසලයේ ආනුභාවයෙන්ම ඒ පරණ දේවල් තේරුම් නැතු යනවා කියලා ඉතින් ඒ ධර්ම දේශනාවට මම අහගෙන වුණා. මට නම් ඒක වැඩ කරනවා. ඉතින් මම ඒක නිසා මම කියන්නේ මම දෙපැත්ත මම කියන්නේ අභිධර්මයේ අවශ්‍යයි ඉතාමත් අවශ්‍යයි. ඒක මට බොහෝ රුකුලක් වුණා. මම ඒකට නමස්කාර කරනවා. මගේ බුදුතුමාලට නමස්කාර කරනවා. නමුත් මම තව වැඩි කාල ජීවත් වෙන්නේ නැහැ. ඕකේ මට හිතන ඔතනම හිටියොත් මම වන්දන්නේ මම ඉතින් කොහොමද කියලා. ඒ නිසා මම ඉතින් හිතුවා මට පුරුදු මම මට ඉස්සර ඉඳලා කරලා තියෙන භාවනාව පුරුදු. ස්වාමීන් වහන්සේගේ දේශනාවක් මට අහු වුණා. මට උඩ ඉන්න මේ රහතුන් වහන්සේලාගෙන් හරි කල්යාණ මිත්‍රයාගෙන් හරි කුමාරි පිටෙන් මට යන්තම් එල්ලෙන්න පොඩක් අහුණා කියලා මට හිතෙනවා. ඉතින් මං ඒක නිසා මම දැන් කරන්නේ මම දැන් මෙතන කියන එක හොඳ සිහියෙන් හොඳ කිසි දෙයක් ගැන හිතන්නේ නැතුව තමන්ට දැනෙන දේවල් ඇඟේ දැනෙන දේවල් හිතට හිතගෙන සිතුවිලි සිතිලා ගන්න සිතිලා එහෙම හිත එහෙම තමයි මම දැන් දේශ භාවනා කරගෙන යන්නේ. ඉතින් මට නම් ඒක හොඳට වැඩ කරනවා. මම දන්නේ නැති මම කිසිම මං කියන්නේ නැහැ අපි ධර්මයේ ඉගෙන ගන්න එක නරගයි කියලාවත් අනිත් හොඳයි කියලා මේ මට වැඩ කරන විදියයි මම කිව්වේ. සර්වන් සරණයි. හත්දෙන් සරණයි චන්ද්‍ර මහත්මිය මේ දැන් චන්ද්‍ර මහත්මිය බණින්න කම මම සූදානම් වෙන්නේ. මේ මොකද මේ අපිට තේරුණා. ඉතින් මම අවංකවම ඒ කාලේ අවිධර්මයේ මම අවංකවම ඒ කාලේ මම හරි මට පොඩ්ඩක් එක එකක් ආව ඔබතුමී කියනකොට මේ ඇහුන්නේ හරි මේ ඔබතුමී මම කියනකොට ඔබතුමී තේරුම් ගත්තා මං කියන්න හදන්නේ මොකද්ද කියලා. හැබැයි මං ඒ විහිළුටෙම කියන්නේ නැහැ. මොකද අපි මේ අහිංසකව පැත්තකට දාලා මේ සූත්‍ර දේශනාව කහගෙන ධර්මයේ තේරුම් ගන්න හදනකොට මට තමයි කිව්වේ මේ මොඩයව ඉන්නේ නැතුව අපි ධර්මයේ අහන්න කී මේ චන්ද්‍රකත් චන්ද්‍ර ප්‍රීස්මාත්මී තමයි මේ කිව්වේ. ඒ පාර තමයි. හැබැයි මම ඊට පස්සේ තව එකක් කියන්නම්. මම දැන් දැන් ටික කාලෙකට ඉස්සෙල්ලා ඔබතුමාට පුද්ගලිකව මම දන්නේ නැහැ සාකච්ඡාවක් අපි දෙතුන් දිනක් වෙලා ගියා. එදා ගෝ මේ කරලා හරියන්නේ නැහැ. ගිහිල්ලා දමගිය සමිනාංශගේ රිට්‍රීට් එකට සහභාගී වෙන්න කියලා ඒ මගේ කරපු ඒක මං ඒ අර එදා තිබිච්ච හැඟීම නෙමෙයි ඊට දෙවෙනි දවසේ කතා කරපු හැඟීම. ඉතින් මම හිතුවා මේ මට සමායෙන් මම දොස් කිරිමන් නෙමෙයි කියන්නේ මේ දොස් කිරිමන් නෙමෙයි මේ දැන් චන්ද්‍ර ප්‍රීස්මාත් මේ මායතර මේ සාකච්ඡාව පවා කල්‍යාණ මිත්‍රින්ට මේ සාකච්ඡාවට උපයෝග කරගන්න පුළුවන්. මොකද මේ එතුමිය තමයි අපි ඒක අපි ධර්මයේ යොමු කරේ යනු තමයි අපි ජීනන කාමතුරු සම්බන්ධ කරගෙන මේ සාකච්ඡා මාලාව පැවැත්වුවේ. හැබැයි ඊයින් ලැබිච්ච දැනුම සහ මේ කල්‍යාණ මිත්‍රින් තුල සම්බන්ධලා ඉන්න අය ජයන්ත මහත්තයා ඇතුළු මේ අභිධර්මයේ පිළිබඳව ඇතිවෙච්ච දැනුම අපිට ඉතින් පහදලෝ පේන්න තියෙනවා. ඉතින් ඒක මේ ඒ නිසා යාගේ ධර්ම දැනුම වැඩි වෙච්ච එක ගැනත් අතිමාරිම පේන්න තියෙනවා. ඒක අපි තුලත් දැන් මම ඉච්ඡා දුරට ඉගෙන ගත්තේ නෑ මේ ජයන්ත මහත්තයා කරමට. නමුත් මේ වහසංග මහත්තයලා බොහොම අධ්‍යයනය කරා. මේ නමුත් ඒ ලැබිච්ච පළවෙනි ටෝච් පහර චන්ද මහත්මී මහත්මිය කියපු තැනින් විතර මම නතරුණා දන්නේ නෑ. මේ චිත්ත වීති සම්බන්ධ වගේ අවබෝධයේ ඉතාමත් වැදගත්කමක් තියෙනවා. ඒතකොට ඒක දැනගත්තා. ඒක හොඳයි. ඉන් පසුව ඔබතුමී කියනකොටම ධම්මජීවසාරවාස ඔබතුමී මතක් කරා. ඔබතුමී කියන ක්‍රමෙම තමයි උන්වහන්සේ අපිට එදාම දාතුන හැමදාමත් කරේ මම මෙතන කියන තැන ඉඳලා භාවනා කරන්න. ඒක හොඳයි. නමුත් මම කියනවා අපි ඊට කලින් බොහෝ කාලෙක ඉස්සෙල්ලත් මම මෙතන අජම් බ්‍රහ්මවංශ හැමදාම කියන්නේ මේ විදිහට ඉඳලා භාවනා කරන්න හදපු අය ඉන්නවා. අදටත් මේ සූත්‍ර දේශනාව සමන් නොදී අභිධර්මයේ තියා සූත්‍ර පිටකේව සමන් නොදෙන සුදු අය අපි දන්නව අනන්තවත් ගිහිලා ඒ දේශනාවට සමන් දෙනවා භාවනා කරනවා. නමුත් ඒ අය කොතෙන්ටද යන්නේ? ඒ නිසා මම හිතනවා අර සුතමේ දැනුම මේව පිළිබඳ නැතුව යන කෙනාට වැඩිය ඇතුව ගිහිල්ලා ඔතෙන්ට නැවත එන කෙනා දැන් ඔබතුමී ආවා වගේ ගිහිල්ලා පාර වැරදිලා හරි ගිහිල්ලා හරි අරකට කළා මේකත් කළා ඔතෙන්ට ඇවිල්ලා නැවත කරන එකනට දැනුම් සම්බාරෙම තියාගෙන ඒ කරන්නේ. එතකොට මහත් විදිහට ඒක ප්‍රතිපදායි වෙනවා. ඉතින් අපිට එහෙම අපිට කවදාද ඉතින්ට යන්න පුළුවන් වෙයි මේ දැනුම සමන්ත සෑයීමකට පත් වෙන මන්ටම ලැබුණම ගිහිල්ලා මම මෙතන කියලා ඉඳලා ඔබතුමී කිය දැන් මතක් කර ආකාරයට භවනා කිරීමේ බොහෝ ප්‍රයෝජන තියෙන පුළුවන්. හැබැයි ඒකෙන් මොහොතක්වත් නැගෙන්නේ නැහැ මේ අභිධර්මයේ කියන දේ නොසලක හැදී දෙයක් හෝ ඒ කිරීමේ වරදක් හෝ කිරීමේ පාඩුවක් ඇති බව. නමුත් අර ඔබතුමී කිව්වාගේ තමන්ගේ ආයු කාලය හෝ තමන්ගේ தත්ත්වය හෝ පිළිවෙල තමන් හොඳ ඇස්තමෙන්තුවක් කරගෙන තමන් මේ වෙනස් ක්‍රීම් කරගන්න සිද්ධ වෙනවා. ඒ නිසා මම නම් දකින්නේ ඔබතුමියත් මාත් එකඟයි මම දන්නවා අනිවාර්යයෙන්ම මේ ඉන්න කල්යන මිතුරුන් සියලු දෙනා මෙතුවක් කරගෙන ආපු වැඩපිළිවෙලේ කිසිම අඩුවක් වරදක් නෙමෙයි. ඒ අය තම තමන්ගේ ඇඩ්ජස්ට්මන්ට්ස් ඒ විදිහට කරගන්න ඕන කියන තැන තමයි තියෙන්නේ. අසංග මහත්මයා අපිට සමග කතා කරන්න අවස්ථාවක් ඉල්ලුවා. අපි අසංග මහත්තයාට යොමු වෙමු. අත්තරන් සර්ණයි සිර දෙනාටම මේ පොඩි අදහසක් ආවා. මම මේ චන්ද්‍රපීරිස් මහත්මිය කිව්ව එකට කිසිම සම්බන්ධයක් නැති එකක් කියන්නේ ඊට කලින් කියන්නේ ඊටපු එකක්. මේ අර දැන් මම හිතන්නේ මම තමයි ඔය මේ පහුගිය සතියක ඔය ප්‍රශ්නේ ආයිත් මේ මතු කරේ ගත්ත හින්දා වෙන්නේ නැති ආයිත් මේ කතා ටික මේ විදිහට එන්නත් ඇත්තේ කියලා හිතෙනවා. මේ එකක් මට හිතෙන්නේ අර එක එක සාමිනා අපි අර දැන් මොන ප්‍රතිපදාවේ හිටියත් පටන් ගන්නෙ කල්යාණ මිත්‍ර ආශ්‍රිනුයි සද්ධර්ම ශ්‍රවණිනුන්නේ. ඒතකොට සුතමේ ඥානය කොහොමවත් අපිට තියෙන්න ඕනේ. ඒතර බුදු කෙනෙක් පහළ වෙලා ඒ දෙන ධර්මයෙන් පටන් ගත්තොත් තමයි මේ අපි අපි ප්‍රතිපදාව හරියට යන්නේ කියලා තියෙනවනේ. ඒතකොට ඒ ඒතකොට අද එක එක ස්වාමීන් වහන්සේලා එක එක විදිහට ධර්මය දේශනා කරනවා. ඒතකොට ඒවා සමාජයට ඔක්කොම හරි දේවල් දෙන්නේ නැති එක එක පැති වලින් බලන හින්දා වෙනස් වෙයි. ඉතින් ඒතකොට දැන් මම ගත්තොත් මට සමහර ඒවා ඒක එහෙම වෙන්නේ කොහොමද කියලා ඉගෙන ගන්නත් එක ගලප ගන්න උත්සාහ කරන ගතියකුත් තියෙනවා. ඉතින් අනිවාර්යෙන් භාවනාව කළා ඒක යන්න ඕනේ කියන මතෙත් මම තදටම ඉන්නවා. ඒ අතර අර මේ ඉගෙන ගත්ත දේවල් ගලප ගන්න උත්සාහ කරන ගතියකුත් තියෙනවා. ඉතින් ඒකින් නම් මේ අභිධර්මයේ ඉගෙන ගන්න එක අර වෙනස් වෙන සදහස් එන ඒවා ක්ලියර් කරගන්න ගොඩාක් උදව් වෙනවා කියන මතෙත් මම ඉන්නවා. ඉතින් මේකේ නිකම් එක අදහසක් විතරක් මේ දෙන්න මම පොඩි දෙයක් කියන්නම්. මේ අභිධර්මයේ කොච්චර මේ වැදගත් වෙයිද කියලා ඉස්සරහට උනත් අපිට මේවා තව ඉස්සරහට මේ අභිධර්ම ඉගෙන ගන්න පුළුවන් වුණොත් දැන් මේ විභංග ප්‍රකරණේ තියෙනවා මේ මම මේකේ පිටුව කියන්නම්. මේක තියෙන්නේ විභංග ප්‍රකරණේ පටිච්ච සමුප්පාද විභංගයේ 296 වෙනි පිටුවේ තියෙන්නේ 397 වෙනි කියන ගාථාවේ තියෙනවා මේ එක තැනක. සෝ මම මේ තියෙන පොඩි කැලක් විතරක් කියනවා. සෝමනස්ස සහගතං ඥාන විප්පයුත්තං සංඛාරේන රූපාරම්මණං වා සද්ධාරම්මණං වා ගන්ධාරම්මණං වා රසාරම්මණං වා පොට්ටබ්බාරම්මණං වා ධම්මාරම්මණා වං යං වා පනාරම්භ తස්මින් සමයේ කුසල මූල පත්‍යා සංඛාරෝ සංඛාර පත්‍යා විඥාන විඥාන පත්‍යා නාමං නාම පත්‍යා චට්ඨායතනං චට්ඨායතන පත්‍යා පස්සෝ පස්සපච්චා වේදනා වේදනාපච්චා පසාදෝ පසාදපච්චා අදිමුක්ඛෝ අදිමුක්ඛපච්චා භවෝ භවපච්චා ජාති ජාතිපච්චා ජරා මරණං ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛ කණ්ඩස්ස සමුදයෝ හෝති කියලා. දැන් එතකොට අපි අර සූත්‍රවලින් සමහරලාට ගොඩක් වෙලාවට මේ පටිච්ච සමුප්පාදය අර ජෙනරල් විදියට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. දැන් මේ අභිධර්මයේ මේක කුසල මූල වලින් ඉන්නේ කොහොමද අකුසල මූල වලින් කොහෙන්නේ කොහොමද බොහොම ගැඹුරට ඒක විස්තර කරලා තියෙනවා. ඉතින් මේකත් මේවා පිළිබඳව දැනුවත් නැතුව කවුරු හරි මාර්ගඵල නොලබ ධර්ම විස්තර කරන්න ගියොත්ින් සමහරලාවට මට මේක මගේ අදහස සමහරලාවට මේ එයා නිකන් හර පොඩි ටිකකින් ගත්ත දැනුමකින් නියම අවබෝධයක් නැතුව කියන දෙයක් වෙන්න පුළුවන්. ඒතර මේ ඇත්ත දේවල් මිස් වෙන්න පුළුවන්. ඉතින් ඒතකොට අද කාලේ මාර්ගඵල ලැබුණ රහතන් වහන්සේ කෙනෙක් හරි එහෙම නැතුව ධර්ම දේශනා කරොත් අහපු ගයක් නියම දහම් දැනුම නැතුව අපිට වැදගත් දේවල් මිස් වෙලා අපි වැරදි පැත්තට යන්න පුළුවන් වෙයි කියලා හිතනවා. දැන් මෙතන මේකේ මේ පටිච්ච සමුප්පාදය කියන්නේ මේ අවිද්‍යාපච්චයෙන් කියලා නෙමෙයි මෙතන පටන් ගන්න කුසල මේ මූලපච්චයෙන් පටන් ගන්න يعني ඒකේ පටන් යනකොට මේ විඥානපච්චය නාමං නාම මෙතන විඥානපච්චය නාම රූපං කියන්නේ නැහැ මෙතන විඥානපච්චය නාම නාමපච්චය චත්තායතන මෙතන කලායතන කියන වචනේ නෙමෙයි තියෙන්නේ චත්තායතනං කියලා මට නම් හිතෙන එක චත්තායතන කියන්නේ මේ මනෝ විඥානේ මේ පැත්ත වෙන්න තිය කියලා චත්තායන පත්‍ය පස්සෝ පස්සපච්ච වේදනා වේජා වේදනා පත්‍ය තණ්හා නේ වේදනා පත්‍ය පසාදෝ පසාද පත්‍ය අදිමුක්ඛෝ අදිමුක්ඛ පත්‍ය භවෝ කියලා කියන්නේ. එතකොට මේ කුසල පැත්තෙන් යනකොට භව වෙන්නේ කොහොමද කියලා. ඉතින් අර එතකොට අපිට මේ දැනුම තිබුණොතින් අපිට තව මේ අපි කරගන්න මේ මාර්ගය අපිට උදව් වෙනවා කියලා හිතෙනවා. ඒකට අපිට අවස්ථාව ලැබේවා මේ දලුවත් මාතරේ ඒ වෙනුව අපිට ඉස්සරහට මේ ප්‍රෝග්‍රෑම් කරලා අපි ශ්‍රුතමය ඥානය දිරු කරගන්න අවස්ථාව ලබා දෙන්නේ කියලා පිල්ලනවා. සර්වං සරණ. මම සාදු සාදු කියලා හසංග මහත්මයා කරපු මේ පින්දීම පිළිගත්තා. අපි ආදි මහත්මයා කතා කරන්න අපි තවදුරටත් ડોક્ટર මාධවට එහෙම යොමු වෙන්නත් ඕනේ. එතුමා චිත්‍ර මහත්මියට ડોક્ટર මාධවට එහෙම අවසන් විනාඩි 10 15 යොමු වෙන්න අවස්ථාව හොයා ගන්න ඕනේ. ඒක ලොන්සන්. නැහැ එහෙමනම් මාධවටයි පස්සේ මාත්‍රා යොමු වෙන්න කලින් මම ප්‍රසන්න මහත්මයා යොමු වෙන්න ඔබතුමාට අද ප්‍රකාශ කරන තියෙනවා නම් ඔබතුමා නිහඬ වෙච්ච මෙතෙක් වෙලා ඒක ලොන් කරන්නයි. මේ මාර්ගයේ යන පිරිසක් විදිහට ඉතින් අපි එක එක අවස්ථාවල් වලදී ඉන්න තත්ත්වය වෙනස්. ඉතින් ඒ වගේම අපි සමහරක් වෙලාවට අපි ගිය මාර්ගයේ සමහර තැන් දකින්න පුළුවන් ලැබෙන අපේ සුතමය ඥානයේ විදිහට අපිට ලැබෙන දේවල් අනුවත් අපේ අත්දැකීම් අනුවත් ඒ වගේ දැක ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම දැන් අපි මේ මේ මේ දේ එතන බොහොම සරල දෙයක් විදිහට පෙනුනට මේකේ තියෙන කොච්චර සංකීර්ණ දෙයක් තියෙනවද කියන එක දැන් මිනිමාගේ ගමන් ගොඩක්කල් ගමන් කරපු කට්ටියට උනත් සමහරක් වෙලාවට සමහර තැන් වල ගැටලු සහගත තත්ත්වයන් මතුවෙන බව පේනකොට සමහරක් වෙලාවට හිතෙනවා අපි මේ ඉපැත්තෙන් යන්නේ නැතුව අපි සරල විදිහකට මේක තේරුම් ගන්න බලන්න එක තමයි අවශ්‍ය කියලා. නමුත් මේ දැන් මම පොඩි මට මේ අහගෙන ඉන්නකොට තේරිච්ච දෙයක් තමයි අපි දැන් මේ පුදුම ශ්‍රද්ධාවකින් මේ බුද්ධ ආගම අපි රැගෙන යන්නේ කියලා වටිනාකමක් තියෙනවා. කියන්නේ බුදුහාමුදුරෝ කොමාරි මේ ශරීරය කපල කොට බලන්නේ නැතුව මේකේ තියෙන මුදුකපච්චයට දක්වා හැම දෙයක් ගැනම බොහොම කලින් දැනගෙන හිටියා. ඒ වගේම දැන් අපේ මොළය ගැන අපි දැන් තමයි අපි අඳුරගන්නේ. දැන් සමහර අපි මේ අපේ මේ සිතුවිලි තිබෙන තැන ගැන සමහරක් වෙලාවට අපි ඒක සයන්ටිෆික් විදිහට සමහරක් වෙලාවට මම දැකලා තියෙනවා මේ ඔය භාවනා කරන අයගේ මොළය පවා දැන් පරීක්ෂා කරලා ඒබයි තියෙන වෙනස්කම් අරව මේවා ඒක දැන් තමයි තේරුම් ගන්න. මොකද හේතුව දැන් ඒක ඒ තරමට සංකීර්ණයි. ඉතින් මේ දැන් මේ මේ මේ සිතුවිලි කියන එක ඇති වෙන සිතුවිලි පරම්පරාවක් ඇති වෙන විදිහ අපි දන්නවා. නමුත් මේක මේ විදිහට විශ්ලේෂණය කළා අපිට පුළුවන් නම් තැනක් අපිට යම් කිසි තැනකදී අපිට මේ මෙතනදී තමයි අපිට මේක අල්ලන්න පුළුවන් කියලා. මොකද එතන පුද්ගලයාම විදිහට ගත්තත් එක එක්කෙනා එක එක විදිහ නිසා සමහරක් වෙලාවට ඒ තැන් වෙනස් වෙන්න පුළුවන්. ඒක ඇත්තටම ඒකයි එතන විශ්ලේෂණය කරන එකේ වැදගත්කම තියෙන්නේ. සමහරක් අයට මුලින්ම ඕක දැනගන්න පුළුවන්. ඒක මේ සමහරක් මට ඇත්තටම කර්ම ශක්තිය නිසා වෙන දෙයක්ද නැත්නම් එක එක්කෙනාගේ බුද්ධිය මොකක් හරි හේතුව නිසා ඒ එතනදී ආහා කියලා අපිට තේරෙන ගතියක් ඇති වෙන වෙලාවක් එනවා. ඉතින් දැන් අපි දැන් මේ රූපය ගැන අපි විශේෂයෙන් අපි හිතපු නිසා දැන් අද ඒක සනායතන කිව්වට අපි හිතන්නේ ඒක වෙන මාර්ගවලට නොවන තමයි අපි ගොඩක් කියලා මේක කතා කරේ. දැන් අපි දැන් හිතුවොත් දැන් අපිට අපිට මොකක් හරි දෙයක් අපි දැක්කා කියලා. නමුත් එතන අපි අපේ එවැනි තිබ්බ විඥාන අපි ප්‍රථම ඒක දැකපු විදිය වැරදි වෙන්න බොහොම අවස්ථා තියෙනවා. ඉතින් දැන් අර මම මේ පෞද්ගල සතිය අහපු මතකනේ සමහරවිට ධර්ම විවාහන්ගේ පණක් වෙනුන් පහන්කන්ද ඒකෙදී කිව්වා සමහරක් වෙලාවට මට ඇහුනේ මෙහෙමයි කියලා කියන්න කියලා. දැන් ඒක ඇත්තටම දැන් කියන්නේ දැන් රූපේ ගැන නෙමෙයි. නමුත් මම හිතන්නේ ඒකයි අපි අපිට ෂුවර් නැහැ අපි දැක්කේ මොකද්ද කියලා. එතනදී තමයි අපි අර සම්මා සත්‍යයෙන් කඩලා අපිට හරියටම යහපත් සිහියෙන් ඒක දැනගන්න එක තමයි අවශ්‍ය කෙනෙක් එකයි මම අතරම දැන් හිතන් ඉන්නේ. දැන් ඒ වගේම දැන් අපිට ඒ වගේ මොනාහරි අපිට ඊට පස්සේ අපිට මේ ආශ්‍රව ධර්මයන් අනුව දැන් අපිට මොකක් හරි ඒ වගේ දේවල් ඇතිලලා අපි හිත අඳුන ගන්න ඒ තමයි ඇත්තටම අවශ්‍ය. දැන් මේ එහෙම කරනකොට තමයි අපි මේ අනිත් දේවල් වැඩිලා ඒ විදිහට අපිට මේ මාර්ගයේ ඉදිරියට යන්න අවශ්‍ය ශක්තිය ලැබෙන්නේ කියලා හිතනවා. ඉතින් ඇත්තටම දැන් මේ මගේ සමාවක් විලාට අර සරල මාත්‍රිකාවක් වගේ තේරුණාට මේක බොහොම සංකීර්ණ දෙයක්. ඒක අපි තේරුම් ගන්න බලන එකයි. එතනදී දැන් අපිට පුළුවන් නම් අපේ හිත අපිට ඒ විදිහට නවත්තලා ඒක ගිහිල්ලා අර මේ මොකක්ද ඒක ඉස්සර උදාහරණයක් විදිහට ජයන්ත මහත්තයා කියනවා දැන් අර ක්‍රිකට් මැච් එක නිකන් මේක බලනවා වගේ කියලා මේ මොකක් හරි තර්ඩ් අම්පයර් ගිහිල්ලා එයාගේ මොකක් හරි ෆීල්ඩ් එකේ වෙච්ච දේක් බලනවා වගේ අපිට ඒ වගේ විශ්ලේෂණය කරලා එතනදී ඉවිච්ච තත්වය තේරුම් ගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් මෙන්න මේකයි දැන් අපි දැන් මේ මේ මායාකාරී දෙයක් නිසා අපිට අපි දැක්කේ මොකද්ද? අපි හරියට මේක දැක්කද? දැන් මේ වගේ දැන් මේ දැන් මේ මේ අපි දැන් මෙහෙම ඇසක් කියලා දෙයක් තියෙනවා. අපිට මොන හරි රූපයක් දකින්නවා. අපිට ඉන්නේ තියෙන මොකක් කරේ අපි විඥාන ශක්තිය අනුව ඒ වෙලේ අපි දෙයක් හිතා ගන්නවා. ඉතින් දැන් සමහර වෙලාවට ඊට වඩා සම්පූර්ණයෙන්ම මේ හාත්පසින්ම වෙන වෙලාවල් අපිට ජීවිතේදී අත්දැකලා තියෙනවා. අපිට මේ තව කෙනෙක් කියපු දෙයක් අපිට වැරදි විදිහට ඇහිලා තියෙනවා. يعني ඒ වගේ. ඉතින් මම හිතනවා මම වැඩියෙන් කාල වේලාව ගතවද දන්නේ නැහැ. දැන් මට මේ ටිකක් ඇතිහි නැහැ කියලා මම හිතන නිසා මමත් දැන් ටිකක් වැඩිපුර කාලයක් කරන් කතා කරා. මේ සම්පූර්ණයෙන්ම වැරදි වෙන්නත් පුළුවන්. මේ නමුත් වැරදි තැනක් තියෙනවා නම් පැහැදිලි කරලා දෙන්න. මම හිතන්නේ මේ කොහොම හරි අපි අර මේ මේ අපි ටිකක් සයන්ටිෆික් විදියට හිතන විදිය නිසා දැන් මගේ එහෙම පසුබිම අනුව මම පොඩ්ඩක් එහෙමත් අඳ බලන හැම වෙලෙම දැන් සාපේක්ෂව නිර්පේක්ෂව එතකොට මේ බුද්ධාගමේ දැන් නිවන විතරයි එකම නිර්පේක්ෂ දේ විදියට මම දකින්නේ. ඉතින් අනිත් හැම දෙයක්ම අපේ දකින්නේ වෙලේට අපිට තියෙන අත්දැකීම් අරව මේවා අනුව අපේ ඒ වගේ යම් කිසි දෙයක් සාපේක්ෂව තමයි අපි ඒ වෙලේට ඉතින් ඒක තියෙන මායාව ඕක අර කිව්වට අපිම තේරුම් අරගෙන ඒක අපේ හිතවලට දාගෙන ඒ ගන්න දැනුම තරම් වටින දැනුමක් ඇත්තට නෑ. එහෙනම් මම බොහොම පිංසි දෙනවා හැමෝටම කියලා. දුවන් පෙරසන් මාත්මය අවුත්සාරත් වශයෙන් මේ යුත්තලා කියන එවැනි අදහස් ප්‍රකාශ කිරීමටමයි මේ සාකච්ඡා මණ්ඩල අපි එකතු වෙන්නේ. ඔබතුමාට ගොඩක් පින් ඒ අදහස් ප්‍රකාශ කළාට මම එහෙමනම් සන්ධ්‍යා සිල්වා මාත්මය ඔබතුමිනේ ඥාන පුතු කරන් තියනවාද අපි සාකච්ඡාවට පෙරවන් සර්ණයි. තිරුවන් සර්ණයි. සෙලම දලුවත් මහත්මයාටත් ජයන්ත මහත්මයාටත් චිත්‍රා මහත්මයාටත් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. මම තාම ඉතින් අදහ මේ හැම දෙයක්ම ධර්ම සාකච්ඡා වලට සහභාගී වෙලා හොඳ ඥානයක් ලබා ගන්නයි මගේ උත්සාහය. මට හිතෙන විදියට සම්මාදිටිය මේ නැතුව භාවනා කළා සමාධිය ලබාගෙන ඒකින් අපිට ලෝකයේ අතරගෙන අපේ පංච නීවරණ යටපත් කරගන්න පුළුවන් වුණාට මම හිතන්නේ මේ දැන් ධර්ම සාකච්ඡා මේ දැන් කරන සාකච්ඡාව ඉතාමත් වැදගත් වෙනවා. මේ ඉදිරියට අපිට විදර්ශනා කරලා භාවනාවට අපි මේ සමතේකින් ඒකාග්‍රතාවයට සිටපත් කරගත්තත් ඉස්සරහට ඒ විදර්ශනාවෙන් යන්න ඒ නුවන් ලෝකෝත්තර නිර්වාණයට නම් මේ හැම සාකච්ඡාවක්ම ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් මම ඉස්සෙල්ම මගේ මේ භාවනාවලට ඉස්සෙල්ම මම හිතනවා මම මේ දැන් කතා කරපු ඒ චක්කුවේ ගැන අපේ මේ සදාස් මේ ආයතන හයෙන් අපි සිදුවෙන දේවල් ඒව අත්හැරගන්නේ කොහොමද? ඒව ඇති වුණේ කොහොමද? මෙතර මේ කර්මය නිසා අපේ කලල රූපයට අපිට චක්කුණු මේ ආයතන හයෙන් ලැබුණා. ඒ ආයතන ඒ පෙර කරපු අකුසලයක් නිසා අපි ඒව ලබාගෙන ආවත් දැන් මෙතෙන්දී අපි කොහොමද ඒක අත්හැරගන්නේ කියන එක මේ හොඳට අවබෝධ කරගෙන මේ භාවනාවකට ගියොත් තමයි හොඳයි කියන එක මට නිකන් අවබෝධ වෙනවා. එක තැනකට මට පොඩි ප්‍රශ්නයක් ඇති වුණා. මේ අර කාකෙක් අඬන ශබ්දයක් අපි දකින්න නැතුව කනට ඇහෙනවා. ඒක ශෝත විඥාණයෙන් අපි මේ ඒ ශබ්දය අඳුරගත්තට අපිට මේ චක්කු විඥාණය තමයි උපකාරුනේ කාක්කා කියලා. නමුත් අපි ඒ කාක්කා දැක්කින්නෙත් නැතුව සුදුද කළුද මේ මොන විදිය කාක්කෙක්ද කියලා දන්නේ නැතුව අපි හිතින්ම අවා ගන්නවා එතන ඉන්නේ කාක්කෙක් කියලා. ඉතින් මම එතන එතනත් අපි මේ කලින් දැකපු රූපයක් නිසා තමයි අපි කාක්කව මවා ගත්තේ. ඒකත් ඉතින් කලින් චක්කුව උපකාර වුණා අපිට. ඒක චක්කු ප්‍රසාදයෙන් විඥාණයට ගිහිලා ඒ කාක්ක කියන අඳුර ගන්න එක. ඉතින් මට ඉතනේ සද්දයක් ඇහිච්ච තැනම ඒ සද්දේ නතර වෙන්න උත්සාහ කරගන්න පුළුවන් නම් එතන ඒ දේ තමයි දැන් මේ ගැඹුරු මේ ධර්මයේ දැන් අපිට උගන්වන්නේ අතෑරීම. ඉතින් ඒක පුහුණු වෙන්න ඉස්සර ධර්මය දැනගෙන ඉන්න ඕනේ. මම හිතනවා මේ සාකච්ඡාවලුත් අභිධර්මයක් හැම දෙයක්ම අපේ මේ බුද්ධිය වඩව ගන්න උඟක්ම ප්‍රයෝජනවත් වෙයි කියලා. ඒක නිසා දලුවත් මහත්මයාට මම ගොඩක් පින් දෙනවා. ගොඩක් කල්නිමිතුරන්ගේ හොඳ අදහස් මේ ධර්මඥානය දියුණු කරගන්න මට ලැබුණා. මේ ඔබතුමාට බොහොම පින්, අනිත් කල්නිමිතුරන්ටත් බොහොම පින්. මම ඉතින් මේක අධ්‍යයනය කරගෙනම භාවනාව සාර්ථක කරගන්න තමයි උත්සාහ කරන්නේ. තෙරුවන් සරණයි. වොම්පින් සම්ජමාත්මේ තෙරුවන් සරණයි. වොම්පින් තෙරුවන් සරණයි. එන්නම් සුමාර්ගෙන ශාන්තිමාත්මේ අපට තෙරුවන් සරණයි. හැම දිනකටම තෙරුවන් සරණයි. හැම දිනම අසනේ පෙන්සින සීල දෙනා නින්ද රෝගී සෝය පට අද ධර්ම සාකච්ඡාවේ හැම දිනම තිබු කාරණා අහගෙන ඉන්නකොට ඉතින් තේරුම් ගන්න ඕනේ උනේ මට තේරුම් ගන්න පුළුවන් වනේ දැන් ඇසෙන් රූපයක් දැක්කහම ඇත්තරම අපි ඇහැට කොච්චර රූප දකින්නද එන්නත් අපි ඇහැට හැම රූපයක්ම හිතේම අවා ගන්නෑ නේ. අපි සිතින්ම තමයි යම් රූපයක් දැක්කහම මේ රූපය ගැන මේ හැඟීමක් ඇති කරගන්නේ. ඒක නිසා හිතම තමයි ප්‍රබල කියලා මට හැමතිස්සෙම හිතෙනවා. දැන් අපි සමහර විට එකම රූපයක් දෙන්නෙක් දැක්කොත් ඒ දෙන්නව දකින්නේ එකම විදියට නෙමෙයි. ඒ දෙන්නගේ හිතේ ඇති වෙන හැඟීම් අනුව තමයි දෙන්නේ රූපය දකින්නේ. ඉතින් ඒ විදිහට දැන් අපි කලින් දැකපු රූප දැන් කුංචි කාලේ වුණත් දැක්ක රූපයක් අපිට තාමත් මොන හරි දෙයක් දැක්කනම් ඒ දේ ගැන හිතෙන් බලා ගන්න පුළුවන් මේ ඇස නිසා. ඇසේ නෙවෙයි එක තියෙන්නේ සිතේ. ඉතින් ඒ නිසා මම හිතනවා මේ සිතෙන්ම තමයි අපි හැඟීම් ඇති වෙන්නේ. දැන් සමහරක් වෙලාවට මේ අපි හිතනවානේ දැන් මේ අහවල් දෙයක් මාකර දෙයක් දැක්කහම මේක මෙහෙම හොඳයි මෙහෙම කරන්නත් හොඳයි මේක මෙහෙම කරගන්නවා කියන ඉතින් අපිට ඒ විදිහට මේක කරගන්න ලැබෙන්නේ. දැන් අර ඇත්තම ධම්මජීව හාමුදුරුවෝ මේ මම අහලා තියෙනවා කියන එක බණක මේ අරසෙන් කතාවක් කියලා ඉසෙන් කතාවේ සමහර කේගලු කියනවලු මෙහෙම ඔබ වහන්සේ මෙහෙම ඔබතුමා මෙහෙම කිව්වා කියලා. එතකොට කියනවලු මම කිව්ව දෙවේ නෙවෙයි ඔබට ඇහිච්ච දේ කියපන් කියන විදිහට එක එක කෙනා එක එක විදිහට එක එක දේ දකින්නේ තේරුම් ගන්න. දැන් අපේ ආයතන 6ම අපි එක එක දේවල් එක එක විදිහට තමයි ඒ කියන්නේ එක එක කෙනා එක එක විදිහට තමයි ඒවා තේරුම් ගන්න. ඉතින් මම හිතනවා ඒක ස්වාමීන් වහන්සේ නමක් මට මතක විදිහට මේ ස්වාමීන් වහන්සේ හොඳට ඉඳලා ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේගේ ඇස් අන්ධ වෙලා ඒ කියන්නේ පෙනීම ගොඩාක් දුර්වල වෙලා එතකොට තමයි ස්වාමීන් වහන්සේ කෙනෙක් වුණා දැන් ඔබට ලෝකේ දකින්න බෑ නේද කියලා. එතකොට කොහොමද ඇත්ත වශයෙන්ම දැනුීමට ලෝකේ පේන්නේ කියලා කිව්වලු. ඒ කියන්නේ ඉතින් අපි ඇසම නෙවෙයි මේකින් මට නම් තේරුම් ගන්නෙ හිතම තමයි කියන එක තමයි මගේ හැඟීම. හැමදෙනාම කියපු කරණා වලට බොහොම තින් හැමදාම මේ වගේ ධර්ම දේශනය අහන්න ලැබෙව කියලා මම ප්‍රාර්ථනා කරන තුරුණන් සත්ම හැමදෙනාට. තිරවරණ හරි මාත්‍ය බොම්පින් අවස්ථාවන් වලට මට කියන්න ඕනේ. ඉතින් අර දැල්ලත් මාත්‍ය කිව්වාගේ අපි සාකච්ඡාවට දිගට සහභාගීලා ඉන්නවා කොච්චර ඒවා තේරුණත් නැතත් ඒක ධර්මය නිසා. ඉතින් ඒක පැහැදිලිවම පේනවා මේ අවසාන වශයෙන් අදහස් කරපු ඉදිරිපත් කරපු මාත්‍ය අදහස් තමයි මට නම් මේ සාකච්ඡාවේ වඩාත්ම ප්‍රයෝජනවත් වුණේ ඇත්තම කියනවා නම්. ඉතින් එතුමියට බොහොම පින් ඒ අදහස ඉදිරිපත් කරාට මේ අන්තිමටම ඉදිරිපත් කරපු අදහස ඒ වගේම අදහසක් වශයෙන් කියන්න ඕනේ. දැන් අපි ඒ අදහස ඉදිරිපත් කරනකොට මට මේ සාකච්ඡාවල ධර්ම සාකච්ඡාව මම දකින්නේ සාකච්ඡානුග්‍රහය තියෙන්නේ භාවනාවල තිබෙන යම් යම් අඩුපාඩු කමටහන් අවශ්‍ය දේවල් විතර. භාවනා කිව්වම මේ වාඩි වෙලා ඉඳගෙන කරන භාවනාවක් විතර නෙවෙයි. ඒ කිව්වාගේ අපිට ඒක විපස්සනාවල් වෙන්න පුළුවන් සමත වෙන්න පුළුවන්. ඉතින් හැමදේ ඒ කෙසේ වුණත් අර සමාධියේ තත්ත්වයන් අපි ඒකට කොහොමද උපකාර වෙන්නේ කියලා හිතාගෙනම තමයි ඒක සාකච්ඡාව ගෙනියන්නේ. ඒ වගේම අර දෘෂ්ටි වලින් ටිකක් ඈත් වෙනවනම් හොඳයි. ඒ කියන්නේ අපි තුමු ආ සමාජියකට යන්න පුළුවන්ද දැනුම නැතුව, එහෙම නැත්නම් ඒක කියලා වැඩක් තියනද? දැන් මේ වගේ ඕනතරම් සාකච්ඡා කරනවා. දැන් මම සාභාගිල දිනවා මේ එක සාකච්ඡාවකදී පැය ගාණක් කතා කරනවා මේ අසඤ්ඤ තලවලට ගිහිල්ලා හිර වුණාම මොකද වෙන්නේ කියලා. මේ විනාඩි 5ක් එකලන් එකට වාඩි වෙලා ඉන්න බැරි අය. ඉතින් මේ වගේ කාලනාස්ති කරන වෙලාවල් තියෙන සාකච්ඡා වල ඕනතරම් ඉතින් ඒවත් අපි තේරුම් ගන්න ඕනේ. තෙරුවන් සරණයි. වොම් පිටිලුත් මරණ තෙරුවන් සරණයි. පාලිත් මහත්මයා මම දන්නවා ඔබතුමා මේ අභිධර්මයේ මූලික කරුණු ගැන ඉගෙන ගන්න සෑහෙන වෙහෙසක් දක්න බව මම දන්නවා. ඔබතුමා සමහරවිට ටෙලිෆෝන් කරලා ප්‍රශ්න අහනවා. ඔබතුමා උත්සාහ දන්නවා. ඔබතුමා මොකද හිතන්නේ මේ අපි අද සාකච්ඡා කරපු කරුණු වලින් ඔබතුමාට ප්‍රයෝජනක් වුණාද? ඔබතුමා පොඩ්ඩක් අපිට සහභාගී වෙන්න මේ සාකච්ඡාවට තෙරුවන් සරණයි. තිරුවන් සරණයි මේ හරි මහත්තයා බොහොම ස්තුතියි මට තවත්තරක් දුන්නට සුබලුත් වරුද්දක් ඒ වගේම අර හසිනීපෙන් ඉන්න අපේ මහත්මයාට දීර්ඝාෂ ලැබේවා. මට නම් ඇත්ත වශයෙන්ම ලොකු මේ උදව්වක් වුණාද මම හම්බෙන් ආවේ. මම වෙන ධර්ම මේ වගේ අහන්නද මම මේ කම්පියුටර් ගන්න කිව්වේ. නමුත් මට උනේ අභිධර්ම වාගේ මම ඇත්තටම මට හුඟක් උපකාරී වෙනවා ඒක. නමුත් මම අභිධර්මයටම ඒකට මූලිකව බැහැලා යන්නේ නැහැ මම. නමුත් මේ මූලධර්ම උපයෝගී කරගන්න මගේ භාවනාව සිදු කරනකොට ඉන්දා අද මේ කරපු සාකච්ඡා විශේෂයෙන් දැනට මාත්‍ර සිරුම් මහතුරු මම කියේ ධර්ම ඥානෙ හුඟක් පොලිෂ් වුණා මට. හුඟක් කිව්වේ දන්න කරුණු කිව්වේ. නමුත් මම අහන්න මගේ අර අර යට ගියේ උල්ලනම අතු වෙනවා. ඒ නිසා මේ ධර්ම හුඟක්ම උදා වුණාද කරපු ડિස්කෂන් එක මම හම්බෙන් මම ආයි. ඒ වගේම අභිධර්මෙ මට නම් ඇත්තටම කියන හරි මාත්‍යෝ ජන මාත්‍යෝ මේ අනි සිරුම් මහතුරු මට හුඟක් මට හුඟක් උපකාරී වෙනවා. මොකද මේ මූලධර්ම වල හරි වැදගත්. සම්පිසිලාවේ හිත එහෙම යනකොට මම දන්නවා මේකයි මේක වෙන්නේ. ඒ වගේම මට කවුරු හරි පාරේ යනකොට මේ වකර දෙයක් දැක්කලා මගේ හිතේ පැත්තට පන්දනවා මේ මම එකපාරට මගේ සතිය අදී වුණනවා මේ මෙහෙම හිත ගිහිරලා මේක දැන් මේ ආයේ නරක සිතුවිල්ලක් නේද කියලා. ඒ වගේ හුඟක් දේවල් මට මගේ වැරදි ගිය ගමන් මට මේ උපකාරී වුණා මේ අභිධර්ම නිසා. ඒ නිසා මම නම් කියන්නේ මම දීප් අභිධර්ම මම කියලා නෑ. නමුත් අර මට බේසික් ෆැක් කරුණු ටික මට හුඟක් උපකාරී වුණා. මට මේ මම මේ සභාවට කියන්නේ අභිධර්ම. ඒ වගේම අද මම ගොඩාක් එන්ජොයි කළා මේ ධර්මය අහලා. තිරුවන් සරණයි බුදු පීඨය සියල්ලන්ටම. තිරුවන් සරණයි. තිරුවන් සරණයි. මයික අපේ කාලය වල ඉස්සරහදී මම ඉන්නම් පර්ණසික මාත්‍ය ඔබතුමාට වුණේ නැද්ද? නෑ කොයි සමාලෝචනයක් කරමු තිරුවන් සරණයි. සමාවෙන්න අපි පොඩ්ඩක් පදුසි මාතේ ඉන්නව නේද එතන? ඉන්නවා. ආ පදුසි මාතේ මේ පදුසි මාතේ අන්තිමට යොමුමු. අපි චිත්‍ර මහත්මිය යොමු වෙලා ඊට පස්සේ සමාවෙන්න ආදි මාත්මිය හොඳේ. මම මේ චිත්‍ර මහත්මිය යොමු වෙලා ඊට පස්සේ ડોક્ટર මාදවරු යොමු වෙලා ඊට පස්සේ පදුසි මාත්‍යට යොමුමු. මොකද සාකච්ඡාවේ පටන් ගත්ත මාතෘකාවේ අර්ථය සහ ඒ ටික ඉස්මතු වෙන්න අන්තිමට අවශ්‍යයි. ඒ නිසා පදුසි මාත්‍යට අන්තිමට යොමු වෙනවා අද දවසේදී. හොඳයි. එහෙම කරමු චිත්‍ර මහත්මිය. ඒකත් සත්‍යයෙන්ම හැමදැනටම ඇත්තටම අර දෘෂ්ටි ගැන කියපු නිසා සමහරක් වෙලාවට මේ විදිහට කතා කරනකොට චිත්‍ර මාත්මෙන් අභිධර්මයට කැමති නෑ කියන අදහස හුඟක් වෙලාවට හිතට එන්න පුළුවන්. එවැනි දෙයක් නම් කොහෙත්ම නැහැ. ඒකේ කෙනා තේරුම් ගන්න විදිහ මට මතකයි ජිනාලංකාර ස්වාමීන් වහන්සේගේ පළවෙනි අභිධර්ම පාඩමේදී මට සාමාන්‍යයෙන් පාඩම් 10කට විතර වගේ තමයි සහභාගී වෙන්නේ. එතනදී උන්වහන්සේ කිව්වා මේ සමහර අයට gediya pitin dirawanna puruwan kama tiyenawa. සමහර අය කැමති උයලා ගන්න, සමහර අය කැමති සුප් හදලා ගන්න. ඒ වගේ දෙයක් කියලා මේ ධර්මයේ තේරුම් ගැනීම තේරුම් ගන්න කියලා. ඉතින් එකේ එක විදියට තේරුම් ගන්න අය ඉන්නවා. ඒ නිසා අපි තවත් කෙනෙකුගේ දැනුම හෝ දන්නේ මොනවද, දන්නේ නැත්තේ මොනවද කියන එක අපි තීරණය කරන්න හොඳ නෑ. මේ නැතුව මේක වෙන්නේ නෑ කියලා එහෙම අදහසක් කොහෙත්ම නෑ. ඒ වගේම අපි අර සම්මාදිට්ඨිය ගැන කතා කරපු නිසා ලෞකික සහ ලෝකෝත්තර කියන වචන දෙකත් ආපු නිසා මේ අදහස එකතු කරන්න හේතුවා ලෞකික සම්මාදිට්ඨිය තියෙන කෙනෙක් සම්මාසකතා සම්මාදිට්ඨිය ඇති කෙනෙක් ඒ අය පහත දාන්න කියනවා නෙමෙයි. ඒ අය හැම වෙලාවෙම කර්මය සහ කර්මඵලය ඒක විශ්වාස කරන්නේ නැහැ කියන එක නෙමෙයි. කර්ම කරන කෙනෙක් ඉන්නවා. ඒක කරන දේ තියෙනවා, කරන ප්‍රතිඵලය තියෙනවා. ඒක අරගෙන යනවා කියන එක ලෞකික සම්මාදිට්ඨිය ඇතිව ඉන්න කෙනෙකුට තියෙන දෘෂ්ටියක් විදියටයි මොකද ඊගත් සම්මා දිට්ඨිය කියලානේ කියන්නේ. මේ පැත්ත ගැන තීරුම් ගන්න තියෙන්නේ. එතන එහාට ගිහලා ලෝකෝත්තර සම්මා දිට්ඨිය ඇති වෙනකොට මේකේ කවුරුත් නැහැ. මේක මෙහෙම වෙන්න දෙන්නේ මේක ශුන්‍යයි කියලා එවැනි කෙනෙක් තව කෙනෙක් දකින්න ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා අපි කිසිම විදියකට තවත් කෙනෙක් ඉහළට යමීමක් හෝ පහළට යමීමක් සිදු කිරීම හොඳ නැහැ. ඒ ඒ පුදුලිය බලන විදිය මේ පුදුලිය බලන විදිය කියලා තේරුම් ගනිමු. යම් කිසි විදියකින් යම් කිසි ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ දේශනයක්කට අපි කැමති වෙනවා නම් ඒ කියන්නේ මගේ දෘෂ්ටියත් එක්ක ගැළපීලා යනවා කියන එක. නමුත් තථාගත ධර්මයේ තේරුම් ගන්නකොට කිසිම දෘෂ්ටියක් තියෙන්න බෑ කියන එක අපි තේරුම් ගන්න ඕනේ. ඕපන් මයින්ඩඩ් වෙන්න ඕනේ. කවුරු මොනව කිව්වත් අපිට ප්‍රශ්නයක් නෑ කියලා. Tamanta තේරෙන්නේ නැතුවට අහගෙන ඉන්නවා. ඉතින් ඒක තමයි අපි අද කරේ. නැතුව අභිධර්මයට අපහාස කිරීමක් හෝ සූත්‍ර අනුසාරයෙන් තේරුම් ගැනීමට පැසසීමක් හෝ විදියට නෙමෙයි. ඒ නිසා අපි හැම වෙලාවෙම බලමු අපි ඉන්න තැන ඉඳගෙන කොහොමද මෙතනින් ඉදිරියට ගිහිල්ලා මේ නිබ්බාණ සාක්ෂාත් කරගන්නේ කොහොමද කියලා තේරුම් ගන්න. බොහොම පිංචි කරවත් මැච් එන්නම් ડોક્ટર මාදවට එන්නම් කොහොම කරන්නේ. බොහොම පිං අපි හැමෝම හරිම ලස්සනයි හරිම විචිත්‍රයි. මට ඇත්තටම මතක් වෙන්නේ අපේ තථාගතයන් වහන්සේ කියන මේ කියන කතාවක් තමයි මේ ධර්මය. ඒ කියන්නේ මම හැම වෙලෙම කියන කතාවක් තමයි මේ ගහක කොළයකින් මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කියලා. මේ එකිනෙක කෙනා යන මාර්ග පිළිබඳව හරිම පැහැදිලි වෙනවා මෙතන. අපි මේ කතාවේදී ආව මේ අන්ධයෙකුට මේ ධර්මය අවබෝධ කරගන්න බෑ කියලා ඒක ඇත්තම ඇත්ත. මොකද මේ මම මේ අපේ මේ මේ වෙලෙක මම චුට්ටක් අපේ ආපු ප්‍රශ්න ටික මම චුට්ටක් මේව කරලා ඉවර වෙලා මේ අපි මේක මේ දිගටම ගෙනියමු. මේ අන්ධයෙකුට මේක මේ වගේ දේවල් අවබෝධ කරගන්න බැරි ඇත්තට මෙතන තණ්හාව තමයි ඇතුල් වෙලා තියෙන්නේ. මොකද එයාට අවබෝධයක් නැහැ. ඔයාලා දැකලාම ඇති අන්ධයෙකුට ගොළයෙකුට ඉවසීම කියන එක බොහොම අඩුයි. මේ බොහොම එයාට හැම වෙලෙම හිතෙන්නේ මට මේ දේ නැති නිසා මට මේ දේවල් කරගන්න බෑ කියන. එතනත් ඇත්තටම සංහාව තමයි මේ ඇතුල් වෙලා තියෙන්නේ. ඒක අපි කොහොම මොන විශ්ලේෂණය කරත් එයාට ඒ ඇස කියන ආයතනය තුලින්ම මේ ඇස අවබෝධ කරගන්න නැතුව අර මම හැම වෙලෙම කියන්නේ ඌරගේ මාළු ඌරගේ ඇඟේ තියලා කපන්නේ නැතුව මේක කවදාවත් අවබෝධ කරගන්න බෑ. ඒකයි මේ අන්ධයෙකුට මේක අවබෝධ කරගන්න බැහැ කියලා කියන්නේ. කවදුරටත් මේක ප්‍රශ්නයක් නම් ඒක අපි මේ මොන ඉස්සර කරලා දෙන්නම් ඉස්සරහට. අනිත් එක තමයි අර මේ අභිධර්මය වේවා අනිත් දේවල් වේවා දැනගන්න සංස්කාරයන් එකතු වෙනවා. ඒ සංස්කාරයන් එකතු වීම තුලින් අපි මේ සංස්කාර සමතේකටපත් කරන්න නිරෝධයකටපත් කරන්න යන මාර්ගයකට ඒක උපකාර වෙනවද නැත්නම් තමන්ගේ තමන් තුලින් මේක ඈත් වෙනවද කියන ප්‍රශ්නය ඇත්තටම මේක තමන්ට හොඳට අර දිලුක් මහත්තයා මතක් කළ දුන්නා වගේ හැම දෙයක්ම හරි සරලව මම කරන දෙයක් තමයි මේක මේක මගේ නෙක්ඛම්මයට උපකාර වෙනවද නෙක්ඛම්මයට උපකාර නොවෙනවද මට තව ටිකක් මම කියන දෙයක් මම අනිත් කෙනෙක් කියන දෙයක් මගේ තියෙන කැරක්ටරිස්ටික් එකක් තමයි අනිත් කෙනෙක් කියන දෙයක් හරි හෝ නරක හෝ මම එකපාරට මේ වාද විවාද කරන්න යන්නේ නැහැ. මට තේරෙන්නේ නැත්නම් මම ඒක පැත්තකින් තියනවා. මට තේරෙන ධර්මයෙන් එක්ක මම ඉස්සරහට යනවා. එතකොට කිසිම වාදයක් වෙන්න විදියක් නැහැ. අභිධර්මයේ ඉගෙන ගැනීම තුලින් තමන් යන්නේ ධර්ම අවබෝධයෙන් එක්කම එනනම් ඒ දේ දිගටම කරගෙන යන්න මොනව හෝ වේවා. ඒ කියන්නේ අපි මේ බුද්ධාගමේ වේවා ක්‍රිස්තියානි ආගමේ වේවා මුස්ලිම් ආගමේ වේවා ගොඩක් වෙලාවට දැන් මම ඇත්තටම බුද්ධ ධර්මයේක තිබුණා. ඒ වුණාට මම මේක මම පළවෙනියට මේ වාඩි වෙලා කන්න ඕන වාඩි වෙලා වතුර බොන්න ඕන කියන එක ඉගෙන ගත්තේ මම මේ උදාහරණයක් විදිහට කියන්නේ. වාඩි වෙලා වතුර ටික පානය කරන්න ඕන වාඩි වෙලා කෑම කන්න ඕන නිස්සද්දව කෑම කන්න ඕන කියන එක ඉගෙන ගත්තේ මේ මුස්ලිම් ආගමේ මිනිස්සුන්ගෙන්. අන්න ඒ වගේ මම මේ කියන්නේ මෙතන මේ ආගමක් ධර්මයක් මේ එකක් නෑ. හොඳ දෙයක් නම් මොනම ආගමින් වේවා මොනම ධර්මයෙන් වේවා ඒව ගන්න ඒව අරගෙන තමන්ට ඒව එකතු කරගන්න තමන්ගේ නෙක්ඛම්මයට තමන්ගේ ඉදිරි දියුණුවට ඒක උපකාර වෙනවා නම් ඒක ආගමක් ධර්මයක් වෙන් කරලා නෑ ඒක ගන්න. ඒ වගේම තමයි අර වර්තමානයේ ජීවත් වෙනවා කියලා කිව්ව කතාව. ඒක බොහොම හරි වර්තමානයේ තමයි අපි ජීවත් වෙන්න ඕන. සතර සතිපට්ඨානෙ අපි චිත්තානුපස්සනාවෙත් කියන්නේ නේන චිත්තේ බලබල ඉන්න නේන චිත්තේ හැසිරෙන්න එක බොහොම හොඳයි. හැබැයි ඔතන හැංගිලා තියෙන දෙයක් තියෙනවා බොහොම පරිස්සම් වෙන්න මට මෙහෙම ඉන්න පුළුවන් කියන එක. ඒ කියන්නේ යම් කිසි තදංගමය වශයෙන් ඒකයි අර හරි සුවයක් එන්නේ මට දැන් මේ ඔක්කොම ටික කන්ට්‍රෝල් කරගෙන මට මේ සදංගමය වශයෙන් මට දැන් මේ අකුසල් විපාක වෙන්නේ නැහැ මට මේ ඔක්කොම කන්ට්‍රෝල් කරගෙන ඉන්න පුළුවන් ඇත්ත යන අන්තයට යෑම වළක්ව ගන්න මේක බොහොම කරුණාවෙන් කියන්නේ බොහොම දුරට මේක ටිකක් ගැඹුරට හිතලා බලන්න තමන් මෙන්න මේ වර්තමාන තත්ත්වය නිත්‍යයි කියලා තමන් ගාව ඇතුළේ තියනවාද කියලා හොඳට සකහරලා අවසල බලන්න. එහෙම නැත්නම් හරි හොඳයි. හැබැයි ඔක වෙන්නේ මේක යනකොට මේකට ඇලිලා මේක හොඳයි කියලා මේක මට පවතිනවා මේ මම මේකත් අනිත්‍යයි කියලා මෙන්න මේ වර්තමාන තත්ත්වයේ ඉඳීමත් අනිත්‍යයි කියලා ඉස්සරහට භාවනා කරන්න පුළුවන් හැකියාව තියෙනවා නම් අන්න ඒකයි මෙන්න මේ ආයතන තියෙනකන් අර මතක් කරා වගේ මේ ආයතන 6 තමන්ට තියෙනකන් තමන් මේ ස්පර්ශය ඇති වෙනවා වේදනාවල් ඇති වෙනවා මෙන්න මේ ආයතන හයේම නිරෝධයම තමයි මේ නිර්වාණය කියලා. මේ වර්තමානයේ ඉඳීම විතරක් නෙමෙයි වර්තමානයේ මේවා වර්තමානයේ එනේන එක යට කරගෙන ඉන්න එක නෙමෙයි මේකත් අනිත්‍යයි මට මෙහෙම ඉන්න බෑ මට සිහිය කවදක හරි නැති වෙනවා මගේ මේ සතිය කවදක හරි නැති වෙනවා කියන අවබෝධය ලබාගෙන ඉස්සරහට යන්න බොහොම කරුණාවෙන් එක කියන්නේ. ඒ වගේම තමයි තථාගතයන් වහන්සේ ඉඳිද්දි අපිට හොඳට මතකයි මම මේක බොහෝම වගකීමෙන් කියන්නේ මේ මොගලන් හාමුදුරුවන්ට කැමති වෙච්ච හාමුදුරුවෝ හිටිය කච්චායන හාමුදුරුවන්ට අනේක වාරයක් මේ ස්තුති කරලා කච්චායන හාමුදුරුවන්ගෙන් බණහන හාමුදුරුවෝ හිටියා. ඒ වගේම කොට්ටිත හාමුදුරුවෝ කාශ්‍යප හාමුදුරුවෝ ඒ කට්ටියගේ පස්සේ ගිය තථාගතයන් වහන්සේ ඉඳෙද්දිත් මෙන්න මේ කට්ටි ගැහිමක් නෙමෙයි මම තථාගතයන් වහන්සේට තමයි. හැබැයි හොඳට එකක් මතක තියාගන්න මම මේ වගේ කීමෙන් කියන්නේ මට ධර්මය ලැබෙනවා ඉහලින් මට ධර්මය ලැබෙනවා. ඒ ධර්මය ලැබෙනකොට මම ඒ කට්ටියට පින් දෙනකොට හොඳට මතක තියාගන්න ඒ උත්තමයන් වහන්සේලා මේ ගෞරව කරන්නේ මේක අපේ දෙයක් නෙමෙයි තථාගතයන් වහන්සේ ධර්මයේ තථාගතයන් වහන්සේට ගරු කරන තථාගතයන් වහන්සේට මේ ඇප්‍රීෂিয়েට් කරන ඒ හැම කෙනාම තමන්ගේ ධර්මය තමන් ධර්මය අන්තිම කොනට ගිහිල්ලා කවුරුන් හෝ ඒ ධර්මය වටහා ගත්තනම් තමන්ගේ ගුරුවරයාට අපි එක එක ගුරුවරු ආශ්‍රය කරනවා එක එක ගුරුවරු පරිශීලනය කරනවා ඒ ගුරුවරු ඔක්කොම අන්තිමටම තමන් මේ තථාගතයන් වහන්සේලා නිසා තමයි මේ ධර්මය තමන්ට ලැබුණේ කියන නිහතමානී භාවයේ ඉන්නවා. අපිත් ඒ නිහතමානී භාවයෙන් මේ තථාගතයන් වහන්සේ තමයි මේ අන්තිම ගරුත්වය මේකේ තියෙන්න ඕන කියලා ඒ ධර්මයේ ඉගෙන ගන්න සංසාර පුරුදු තුලින් අපි ඍද්ධිපාද වඩනවා නම් මුගලන් හාමුදුරුවොත් එක්ක අපි ප්‍රඥාව වඩනවා නම් සරියුත් හාමුදුරුවොත් එක්ක අපි දූතාංග වඩනවා නම් කාශ්‍යප හාමුදුරුවොත් එක්ක දිවස් අනුරුද්ධ හාමුදුරුවොත් එක්ක ඔය වගේ මම දකිනවා එක එක කට්ටියන් අපේ සංසාර පුරුදුත් එක්ක අපි එක එක කට්ටියට ඇදිලා යනවා අපි සංසාරයකට ඉඳලා තියෙනවා මේ ආත්මය විතරක් නෙවෙයි ඒක නිසා අපි වෙනස් වෙන මාර්ගවල යන්න පුළුවන්. ඒ මාර්ගවල ගියාට අන්තිමටම අපිට ධර්මය අවබෝධ වෙනකොට තථාගතයන් වහන්සේටම තමයි තථාගතයන් වහන්සේලාට තමයි සමහරක් ධර්මය ගෞතම බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක කාලයක් තුළ දේශනා නොකරපු ධර්මයන් පවා ඇත්තටම මේ ලෝකතලයේ තියෙනවා. ඒ ලෝකතලයෙන් ඒ දේවල් ගන්න පුළුවන්. ඒ තථාගතයන් වහන්සේ අර මේ ගහක මේ කොළමිටක් අරන් කිව්වේ ඒකයි. ඒක නිසා ඒ දේවල් තේරුම් ගන්න තථාගත ධර්මයටම ගරු කරන්න අන්තිමටම ඒක තමයි මේ අපිට මේ අන්තිම කෘතඥතාවය පළ කරන්න වෙන්නේ. අපි අර මේ ගමන යනකොට අපිට හැමෝටම තියෙන්නේ හරියම මේ එකක් මේක ඉක්මනින් යනවද slow එකේ යනවද තමන්ම තමයි පරිචිලනය කරන්න ඕන. මම අභිධර්මයේ තුලින් යනවද අභිධර්මයේ නැතුව යනවද මේ ඉක්මන් ගමන මම කොහොමද ඉවර කරගන්නේ කියලා. හැබැයි හොඳට මතක තියාගන්න මේ ඉක්මන් ගමන කියන්නේ තමන් සංස්කාර හැදීමක්. තමන් මේ ඉක්මන් ගමනේ වැඩි තණ්හාවෙන් මේක යන්න ගියොත් තමන් වෙන වෙන මාර්ගවල යන්න පුළුවන්. ඒක නිසා බොහොම පරිස්සම් වෙන්න තමන්ට අර බේසික් රූල් එක තමයි තමන්ගේ මේ ධර්මය පරිශීලනය කිරීමෙන් තමන්ට මේ තමන්ගේ දේවල් ලෝභ දේශ මොහ යම් දුරකින් අඩු වෙනවා නම් අන්නේ ධර්මයේ පරිශීලනය කරන්න ලෝභ දේශ මොහ තවත් වැඩෙනවා නම් හෝ තමන්ගේ විචිකිච්ඡාව තවත් වැඩෙනවා නම් ඒ ධර්මයේ දැනට පැත්තකින් තියලා තව දුරටත් දන්න කෙනෙක්ගෙන් ඉගෙනගෙන ඉස්සරහට යන්න කියන එක තමයි කියන්නේ. තමන් සංස්කාර හදනවා වෙනුවට හොඳ සංස්කාර හදන එක හොඳයි. ඒ කියන්නේ නිවන් අවබෝධය පිණිස කරන නෙක්කම්ම සංස්කාර හදන එක හොඳයි. අනිත් පැත්ත හොඳට මේව කරගන්න. මේක කොච්චර කිව්වත් හැබැයි මම කොච්චර කිව්වත් මම වේවා ඕනම කෙනෙක් මේ වලේ වැටලමයි එළියට එන්නේ. ඒක නිසා කිසි දෙයකට බය වෙන්න මම යන මාර්ගය හරිද වැරදිද නැහැ. වලේ වැටි අනතරමට තමයි සමන්ද ධර්මය අවබෝධ වෙන්නේ. අන්තිමට අපිට අවබෝධ කරගන්න තියෙන්නේ මෙන්න මේ ආයතන 6 පහළ වුණොත්, ඒ කියන්නේ ජීවිතයක් ඇති වුණොත් ඒක මරණයෙන් කෙරවල වෙනවා. මෙන්න මේ ආයතන 6 වේදනාවේ හෝ වේවා ස්පර්ශය හෝ වේවා මොනම පුරුකකින් හරි මේක තේරුම් ගන්න. මෙන්න මේ දේවල් මෙන්න මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පංච උපාදානස්කන්ධ වේවා ධාතු වේවා ආයතන වේවා මේව තිබුණොත් ඉවරයි. එකක් තිබුණයි දෙකක් තිබුණයි තුනක් තිබුණයි කියලා නෑ. ඔක්කොම මේ එකකින් මේ කරනවා. ඒක තමයි තව එකක් කිව්වාර කාක්කගේ කතාවේදී එතන හොඳටම පැහැදිලි අපිට විඥානපත්‍ය නාම රූපං කියන එක. අපි අර නාම රූප හදන්නේ මම නිතරම මතක් කරලා දෙන්නේ අර පොල් ගහක් කිව්වම අපිට එනවා පොල් ගහක් මතක් කරගත්ත ගමන් පොල් ගහ මේක අපි නාම රූප හදනවා කියන්නේ ඒකයි. විඥානයේ නාම රූප වල බස්සනවා මේක තාල වර්ගයේ ගසක් හරි මෙහෙ කියලා අර කාක මතක් වෙච්ච වෙලේ අපිට වෙන්නේ අපේ පෙර තිබිච්ච කාකගේ ස්වරූපයක් අපිට මතක් වෙනවා. ඒකෙන් තමයි නාම රූප හදන්නේ. මේක කලතරකාරයේ මේක කෑ ගහන එකෙක් මේක අසුචි මනද මේ මේ මේ ගාබේජ් කණ එකෙක් කරේ මෙහෙ කියලා අපි තියෙන කිත්ති ටික තමයි තියෙන්නේ. ඕකෙන් තමයි අපි දේශය හෝ මෝහය ඇති කරගන්නේ. අන්න ඒවට හොඳට මේ අවධානය යොමු කරන්න. ඒ වගේම තමයි අර මම ආපහු මතක් කරන්නේ මේ ධර්ම සාකච්ඡාවේදී මම බොහෝම අගයන දෙයක් තමයි අපි බොහෝම සාවධානව අනිත් කට්ටිය අපි මොන දිට්ටි වල ඉඳන් අපි වැඩ කරාට මෙතන මම දකින ලොකු දෙයක් තමයි වාද විවාදයක් නොමැතිවීම, අනිත් කෙනාට ගරු කිරීම. ඒක බොහෝම වැදගත්. අපිට වාදයක් වෙනවා නම් මෙතන හොඳට මතක තියාගන්න අපි සම්මාදිට්ටි ඉඳන් නෙමෙයි ඒක කරන්නේ. වාද නෑ, යම් කිසි දෙයක් තේරුම් ගන්න අනිත් එක්කනාගේ කෝණයට ගිහිල්ලා බලන්න. එහෙම නොතේරුණා නම් තමන් නිස්සද්ද වෙන්න. මොකද වාදයකට යෑමෙන් ද්වේෂය ඇති කර ගැනීමෙන් තමන්ට තනුන්ටත් වෙන්නේ අයහපතක් කියන එක තමන්ට නොතේරෙන ධර්මයක් වෙන්න පුළුවන්. ඒක පැත්තකින් තියන්න. මෙතන මම බොහෝම අගය කරන දෙයක් තමයි අන්නේ වාද විවාද தත්ත්වය අපිට කවදාවත් පැන නගින්නේ නැහැ. මම හිතන්නේ දීර්ඝ කාලයක් අපි එකිනෙකා නොදැක්කත් අපි දීර්ඝ කාලයක් ආශ්‍රය කරලා තියෙන ඒ පුරුද්ද නිසාම මෙතන අනිත් එක තමයි අපි හැමෝම එකතු වෙන්නේ මේ ධර්මය අපිට අවබෝධ කරගන්න අපිට අවබෝධ කරගන්න කල්යාණ මිත්‍රයෝ විදියට තමයි මේ අපි හැමෝම දකින්නේ. මම හිතන්නේ ඒකම තමයි වැදගත් වෙන්නේ මේ ධර්මය ධර්මතාවල මේ ඉස්සරහට යෑම. අනිත් එක මම හිතන්නේ මම ඔය ටික කියලා අද මේ කරපු සාකච්ඡාව බොහොම වැදගත්. අපි රූපයන් දිහා බලන විදිය, අපි රූපය මෙන්න මේකයි කියලා බලන විදිය, ඒක අපේ පෙර අපේ තියෙන පුරුද්ද හෝ සක්කාය දිට්ඨිය නිසා තමයි ඒක වෙන්නේ. එහෙම ඊට පස්සේ අපිට මේක අපි ඉස්සෙල්ලම බලන්න ඕන. මේක තදංගමය වශයෙන් හෝ Tamanට එන සිටිවිලි එන දේවල් ඉස්සෙල්ලම Taman කොතනින්ද කඩාගන්නේ. Taman මෙන්න මේ අපේ දලුවත් මාත්‍ය මතක් කරලා දුන්නා වගේ මේක විඥාණය කරකවනකොට විඥාණය අපි එක දේවල් තුල බස්සනකොට මේ විඥානේ එක සැරයක් බැස්සෙනකොට අපිට ඒක තේරුණා නම් දෙසරයක් බැස්සෙනකොට තේරුණා නම් මේක මේ වැටෙන්නේ එක්ක රූපයක එක්ක වේදනාවක එක්ක සංඥාවක එක්ක සංස්කාරයක කියලා. අන්න ඒ තුලින් තමන් මේක කඩාගත්තොත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන ඔය තුනෙන් එකකින් තමන් කඩාගත්තොත් අන්න අපි දිනුවා මෙහෙම දිගටම කරගෙන යනකොට තමන්ට තදංගමය වශයෙන් එන දේවල් පාලනය කරගන්න පුළුවන් වෙනකොට මේක ඉස්සරහට වට අඩියක් තියන්න පුළුවන්. ඒක නිසා මේ කරපු කියපු භාවනාවල් වර්තමාන ජීවත් වෙන්න ඔය ඔක්කොම දේවල් මේකට උපකාර වෙනවා. ඒක කරගෙන මෙන්න මේවත් අනිත්‍යයි, මෙන්න මේ අපි කරන භාවනා ටිකත් අනිත්‍යයි, මේවත් අනාත්මයි, මේකත් මම නෙවෙයි කරන්නේ, මේකත් මේ ධර්මතා ටිකක් කියන අවබෝධයෙන් තව ස්ටෙප් එකක් ඉස්සරහට ගිහිල්ලා කටයුතු කරන්න කියලා මම ආරාධනා කරන ගමන් අද කාල වේලාවත් ගිහිල්ලා තියෙන නිසා මම හරි මහත්යෙන් යොමු වෙනවා මම තවදුරටත් මේ මේ ධර්ම සාකච්ඡාව ගෙනියන්න. සම්මා සම්බුද්දසර බෝම් පින් ඩොක්ටර් මාගේ ඔබතුමා විතරම තා විස්තරාත්මක පිටිය සම්පින්නක් විදිහට සිල් දෙනාගෙන කිව්ව කර්ම මතක තබාගෙන පැහැදිලි ලෙස වශයෙන් ඒක කරපු විස්තරාත්මක පැහැදිලි කිරීම ගැන ඔබතුමාට ගොඩාක් පිං. එමනම් මම අවසන් වශයෙන් පන්සලේ මාත්මයට යමු වෙනනම් අංශයදලා කියනනම් සමාජ ප්‍රචන කරන තියනනම් කරන්න කියලා අපි සාකච්ඡා අවසන් කරගෙන තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සිල් දෙනාගේ මාසරය එතනම කාල විභාග වලට ගිහින් තියෙනවා. කෙටියෙන් අදහසක් ඉදිරිපත් කරන්න. අදම තථාගතයන් වහන්සේ අපේ එකයින් අරමුණ වෙන්නේ නිර්වාණය. මේක අවබෝධ කරගත යුතු ධර්මයක්. ඉතින් ඒක නිසා මේක අවබෝධ කරගන්න අපිට ගන්න ක්‍රියාමාර්ගයේදී අවසාන වශයෙන් අපිට කියලා තියෙන්නේ පංච උපාදාන ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම විමර්ශනය කරන්න කියන උපදෙස් තමයි අපිට දීලා තියෙන්නේ. මේ පංච උපාදාන ස්කන්ධයන්ගේ මුලින්ම පෙළගස්සලා තියෙන මේ රූප උපාදාන ස්කන්ධයේ උදේවැය බලනවා කියන කාරණාවටම අයිති වෙන ඒ වගේම තවත් පැත්තකින් සලායතන නිරෝධය කියනකොට සලායතන කියන්නේ මොනවද ඒවා නිරෝධ කරන්න නම් ඒවා දැනහඳුර ගන්න ඕනේ. අනේවැදී මූලිකවම වැදගත්ම වෙන කොටසක් තමයි මේ මොකද්ද ඇස කියන්නේ කියන කාරණාව ගැන ග්‍රහණය කරගෙන ඒක ගැන විමර්ශනය කරගන්න තමයි දල්වත් මහත්තයාද මේ උත්සාහයත් දරුවේ. ඒකෙත් මූලික අංගයක් වුණ මේක පෙර අවිද්‍යා කර්මෙන්ම කර්මජව ලැබුණ ප්‍රසාද රූපය ඒක එක දිගටම පවතින දෙයක්ද ඒක ඇති වෙලා මොහොතකින් නැති වෙන දෙයක්ද ඒක වර්තමාන අවිද්‍යා කර්ම ප්‍රත්‍යයන්ගෙන් වෙනස් වෙනවද කියන මේ ඒ සියුම් කාරණාව විග්‍රහ කරගන්න උත්සාහයක් වශයෙන් තමයි මේක ආරම්භ කරේ කියලා මූලිකවම මට තේරුණා. නමුත් ඒ කාරණේ ඔස්සේ අපිට කරන මුඳිකර කතා කරන්නවත් ඒක විග්‍රහ කරගන්නවත් අවස්ථාවක් අපි ලැබුණේ නැහැ. නමුත් මේ අද අපිට ඉදිරිපත් වන අදහස් වලින් අපේ එක එක අය දරන විවිධ අපි එක්කෙනා ඉන්න තැන අනුව තමයි අපි මේ අදහස් දරුවේ යන ප්‍රකාශ කරේ විවිධ කරුණු. නමුත් ඒකේ තාම වැදගත් සංවාදයක් ඒ ගැන ඔක්කොම මාතෘ විස්තර කරා නිසා මම ඒක කියන්නේ නැහැ. නමුත් අපි මතුවටත් මේ මතුවන ප්‍රශ්න ගැන සුළු වශයෙන් හරි ලැබෙන අවස්ථාවට අනුව හරි අපි ටික අපි දැනුවත් වෙන්න උත්සාහ කරමු කියලා යෝජනා කරනවා. ධන්යවාද. දැන් පෙම් පරිසර මාත්‍මයා ජාත්මාත්‍මයා අවසාන වශයෙන් එම ප්‍රකාශ කරන තියෙනවා තුමාට කියන සම්. අවතරන් තමයි ආරමහත් නෑ මට මතක අදත් සෑහෙන ප්‍රමාණයකට අපිට සාකච්ඡාවක් කරන්න ලැබුණා පරිසර මාත්‍මයා කියෝ වගේ. අලුත් මේ ඔස්සේ තවදුරටත් හිතමු විශේෂයෙන්ම දැන් සිකුරාදා දවසේ අපි ගණ සුගතවත් හිමියන් සම්බන්ධ වුණොත් අපිට මේ පිළිබඳව තවත් විශේෂ කරුණු අහලා දැනගන්න පුළුවන් වෙයි. ඒ නිසා එතනට පුළුවන් විදිහට සම්බන්ධ වෙන්න උත්සාහ ගමු. එහෙනම් හැමෝටම තෙරුවන් සරණ පස්සේ මම ආරි මහත්මයාට කියෙන්නම්. ඉතින් ඇත්තටම අද සාකච්ඡාව මේ විදිහට කරන්න අසනීපත්තේ ඉඳගෙන හරි දලුවත් මහත්මයා අපි හැමෝම එකතු කරලා මේ දී සාකච්ඡාවක් කිරීමයි තාමත්ම කෘතවේදී වී යුතු දෙයක්. මේ පුරා පැය දෙකකට අධික කාලයක් විතර මාර්ගකට කිට්ටු කාලයක් අපි කුසල සිත් ප්‍රවත්වා ඒ සියලුම කුසල ධර්මයන් ගේ හේතුවෙන් දලුවත් මහත්මයාට නිදුක් නිරෝගී සුව ලැබේවා. ඒ වගේම අපිට මේ ධර්මය කියා දෙන්නා වූ සියලුම කල්යාණ මිත්‍රයන් මෙතෙක් කල් අපි ධර්මයේ යම් කෙනෙක් ඉගෙන ගත්තාද ඒ හැම කල්යාණ මිත්‍රයෙකුටම මේ කුසලයේ අනුමෝදන් කරමු. ඒ කුසලයේ අනුමෝදන් වීමෙන් ඔවුනොත් වහවහ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනිත්වා කියලා ප්‍රාර්ථනා කරපු හැම දිනකටම සේවාම් කරනයි. තෙරුවන් සරණයි හැමෝටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු තෙරුවන් සරණයි.